හොඳයි පින්වතුනි, සියලුම දෙනාම සාදුකාරය පවත්වන්න. නිවේදයාමි සම්බුද්දං විතරාගං මහං නිමන්තයාමි සුගතං ලෝකජෙත්තං නරාසභං. මැඩම මා වදාළ ගෞරවනීය මහා සංඝරත්නයෙන් අවසරයි. සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි, සුපුරුදු පරිදි දහම් සාකච්ඡාව ආරම්භ කිරීමට ඔබ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කැමති දසදහසක් සක්වලේ වෙසෙන්නා වූ ඒ සියලුම දිව්‍ය බ්‍රහ්මාදීන් සිහිපත් කරගෙන ඒ අයට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න, ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් වූ මාර්ගඵලයන් පිහිටන්න කියලා. ඒ වගේම තමන්ගේ ඉෂ්ටකාමී දෙවි දේවතාවුන් ඇතුළුව මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිළිස ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්දසේකර ප්‍රජාපති ආදී ඒ සියලුම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න, ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් වූ මාර්ගඵලයන් පිහිටන්න කියලා. ඒ වගේම තම තමන් නමින් ජම්මාන්තරගතවන්ට ඉදිච්ච ඒ ඥාති හිත මිත්‍රාදීන්ව සිහිපත් කරගන්න, විශේෂයෙන්ම ජීවතුන් අතර ඉන්න කාලෙදි ධර්මකාමීව ධර්මයට ලැබිව කටයුතු කළා නම් අන්නේ පිළිසව සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න, ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා ඒ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නා වූ පිරිස් දැක බලාගෙන හිත පහදවාගෙන යම් කිසි අභව්‍ය ස්ථානයක ඉන්නවනම් එයින් අත මිදලා සුගත මුදිත වෙන්න කියලා. එහෙමනම් මම දෙවියන්ට ආරාධනා කරන මොහොතේදී ඔබ සියලු දෙනාමත් හිතින් දෙවියන්ට ආරාධනා කරන්න, මළගිය ඥාතිවරුන්ට ආරාධනා කරන්න, ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කියලා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. හොඳයි පින්වතුනි, සියලුම දෙනා මොහොතක් ආවර්ජනය කරගන්න අනාදිමත් සංසාර කිඳරෙන ගමනේදී රාග ද්වේෂ මෝහයන්ගෙන් මත් වෙලා මම මුදුන්පත් කරගන්න යන ගමනේදී ඒ උත්තම වූ අරිහතුන් වහන්සේලාට, ඒ උත්තම වූ ආර්යයන් වහන්සේලාට තමන්ගේ අතින් නිගාවක් වුණා නම්, නින්දා අපහාසයක් වුණා නම් අන්නේ අවස්ථාවන් සිහිපත් කරගෙන ඒ උත්තම ආර්යයන් වහන්සේලා කමා කර සිටින්න, ඒ උත්තම වූ ආර්යයන් වහන්සේලා මාහට කමා කර සිටින සේක්වා කියලා ඒ උත්තම වූ ආර්යයන් වහන්සේලාගෙන් කමාව අයද සිටින්න. ඒ වගේම අදිස්ථාන කරන්න පින්වතුනි, මේ සද්ධර්ම දේශනාව අවසන් වෙනකොට දහසක් නයින් ප්‍රතිමන්විකරු සෝතාපන්න ඵලයේ පිහිටනවා කියන, ඒ වගේම ඒ සෝතාපන්න ඵල සාක්ෂාත් කරගෙන ඉන්න යමෙක් ඇත්නම් ඒ අය අදිස්ථාන කරන්න ඒ මාර්ගඵලයන් උපසම්පදා කරගන්නවා කියලා ඒ ස්ථිර වූ අදිස්ථානයෙන් යුක්තව සද්ධර්මයේ ශ්‍රවණය කරන්න සූදානම් වෙන සියලුම දෙනා. අදත් ලැබිච්ච ප්‍රශ්න ගොඩාක් තියෙනවා, අපි එකින් එක කතා කරගෙන යමු. පින්වතුනි, මේ ප්‍රශ්න කතා කරනවා වගේම ඔබ තුල දැන් මේ ප්‍රශ්න වලට උත්තර ලැබෙනකොට ඔබ තුළ මේ ශාසනය පිහිටන්නවා. නැත්තම් නිකන් අපි ප්‍රශ්න අහනවා, ඔබ ප්‍රශ්න අහනවා, මම ඒවට උත්තර දෙනවා. ඉතින් මේ ශාසනික ක්‍රමවේදය ඔබ තුළ පිහිටුවේ නැත්තම් ඉතින් එහෙන් ඇති ඵලයක් නැහැ. මොකද බේත් බිව්වට වැඩක් නැහැ පින්විතනේ. මේ බේත් බිව්වට පස්සේ ඒ බේතින් ලැබෙන ගුණයක් තියෙනවා නම් ඒ ගුණේ Tamanට ලැබෙන්න ඕන. නැත්තම් නිකන් බේත් කන්දක් තිබී ඉන්න එක විතරයි සිද්ධ වෙන්නේ. ඒක නිසා නිරන්තරයෙන්ම මේ කතා කරන ධර්මයේ මෙනෙහි කරන්න පුළුවන් තරම්. ඒ ධර්මයේ මෙනෙහි කර කර මෙනෙහි කර කර තමන්ගේ ජීවිත අත්දැකීම් වලටම දාගන්න. ජීවිතේ යන එනකොට ඒ දකින්න කරන ඒ දේවල් දිහා ඒ හරි ආකාරව දහම් මැස පහල කරගත්තන ඒ පහල කරගත්ත දහම් මැස ඔස්සේම ඒ දේවල් බලන්න. ඒ තුලින් තමයි පිටින් මේ මේකට උත්තරයක් ගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් ෆෝම් බනහා ගිහිල්ලා බන ටිකක් ඇහුවා විතරයි අන්තිමට ඇහුවොත් එහෙම ඕනේ තැනකින් උත්තර දෙන්න පුළුවන්. ඕනේ සූත්‍රයක් මතකයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ තමන් තාම සසර ගමනේ. මේ தත්ත්වය උදා කරගන්න එපා. ඒක නිසා කොහොම හරි ධර්මයේ ශ්‍රවණය කරද්දී ඒ ධර්මයේ තමන්ගේ ජීවිතවලට තදා මේ කුණු රාග ද්වේෂ මොහ ඔක්කොම නැසිර යන ආකාරයකට කටයුතු කරන්න. රාග ද්වේෂ මොහයන් තියෙද්දි පිංගුදුනි මේ සසර ගමනේ නිකන් අනාතිව වෙනවා විතරයි අපි. ඒක හරි ආකාරව තේරුම් අරගෙන කටයුතු කරන්න. ඒකට අපි ප්‍රායෝගික වැඩ පිළිවෙලකුත් අපි තුල තියෙනවා. ප්‍රායෝගික. ඒකයි මම ඔබට ඊයේ දේශනාවේදී විශේෂයෙන්ම කිව්වේ පිංගුදුනි. මේ ප්‍රායෝගික වැඩපිළිවෙල කරද්දී වැදගත්ම හරිය තමයි පළමු කොටම තමන් තුළ තථාගතයන් වහන්සේ සතුව පවතින අපි තථාගතයන් වහන්සේට මෙවැනි ගුණ ඇත්තා උත්තමේ කියලා අපි අහලා තියෙනවා. අපි නිරන්තරයෙන් ඒ උන්වහන්සේගේ ගුණ මෙනෙහි කරනවා. හැම මොහොතකම උත්සාහ කරන්න පින්විතින් ඒ ගුණයන් තමන් තුළ පිහිටව ගන්න. ඔබට මතක ඇති පුංචි කාලේ ඔබ තාත්තගේ හෝ අම්මගේ තෙරපු දෙක දාගෙන අර ලොකු සපත්තුවක් පුංචි කකුල් වලින් දාගෙන ඇවිද්දා. ඔන්න ඔය ආකාරයට පින්විතරේ හැම මොහොතකම තථාගතයන් වහන්සේගේ තපත්තුවට බහින්. මේ කියන හිමේ මොකද්ද? තථාගතයන් වහන්සේ කොහොමද හිටියේ? අන්නේ හිටපු විදිය ඉන්න උත්සාහ කරා. උන්වහන්සේ තුල කොපමණ මහා කරුණාවක් තිබ්බද? ඒ මහා කරුණාවම ප්‍රගුණ කරා. ඒ තුලම ඉන්න උත්සාහ කරා. උන්වහන්සේ කොහොමද ප්‍රශ්නවලට උත්තර සැපෙන්නේ? උන්වහන්සේට ආපු ප්‍රශ්නවලදී උන්වහන්සේ කොහොමද ඒවට ක්‍රියා කළේ කියන ඒවා හැමතිස්සෙම මෙනෙහි කරා. මෙනෙහි කළා පින්වතුනි තථාගත භූමිය තුල ඉන්න උත්සාහ කරන හැම මොහොතකම. ඔබ ගාවට කෙනෙක් ඇවිදින්න ඔබත් එක්ක කෙනෙක් කතා කරද්දී ඒ කතා කරන කෙනා ඔබ ගාවින් යනකොට කොහොමද එයා ගියේ කියන එක ගැන හොඳට මෙනෙහි කරගන්න. එතන ඔබත් එක්ක කතා කරන කෙනෙක් ඔබ කතා කරලා ඉවර වෙලා යද්දි හිත කැඩිලා බිඳිලා නම් යන්නේ, සුණු විසුණු වෙලා නම් යන්නේ, තරහකින් ක්‍රෝධයකින් නම් යන්නේ පින්තුනි, ඔබ මේ ප්‍රායෝගික ක්‍රියාදාමයේ යෙදෙන කෙනෙක් නෙමෙයි. දැන් රාග ද්වේෂ මෝහ තියෙනකොට කළු කිරණ පිට වෙනවා කියලා ස්වභාවයක් තියෙනවා. හැබැයි පින්තුනි බලන්න ඕනේ රාග ද්වේෂ මෝහ තියෙනකොට කළු කිරණ පිට වෙන එක කොහොම වෙතත් තමන් එක්ක කෙනෙක් කතා කරද්දී තමන් එක්ක ඇසුරු නිසුරු කරන වෙලාවට තව යම් කිසි පුද්ගලයෙක් ඒ පුද්ගලයාත් හතුටින්ද ඉන්නේ කියලා. ඉතින් මේවා මේ බොහොම මේ ප්‍රාථමික දේවල්. නමුත් පින්වත්නි මේවා අපි තුල නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. මේ දේවල් අපි තුල නැති වුණාට පස්සේ අපි කොච්චර මේ සද්ධර්මයේ ඇසුරු කළත් වැඩක් නැහැ. මොකද ප්‍රායෝගිකව මේ දේවල් වැඩිලා නැහැ. ධර්මස්කන්ධයක් දැනගෙන හිටියට වැඩක් නැහැ. ඒක නිසා අවශ්‍යකම තියෙන්නේ මොකද්ද කියන්නේ? මේ ධර්මයේ ප්‍රායෝගිකව යෙදෙන එක. ඉතින් ඒකම සූදානම් කරගන්න තමන් තුළ මහා කරුණාවකින් ජීවත් වෙන්න හැම තිස්සෙම තමන්ගෙන් පිහිටක් බලාපොරොත්තු වෙලා කවුරු හරි එනවා නම් ඒ හැම කෙනා කෙරෙහිම අප්‍රමාණ කරුණාවෙන් අප්‍රමාණ ගරුත්වයෙන් යුතුව කටයුතු කරන්න. බල්ලෙකුට උනත් ඉන්නතුනි යමක් දෙද්දි ඉඳාතුට මේක කාහන් කියලා වීසි කළා දාන්නේ නැතු. ඒකට උනත් ඒ දෙන දේ බොහොම බල්ලට දක්වන ගරු මුහුමන් දක්වගෙන හරි කමන්නේ. ඒක දෙන්න ගරු මුහුමන් දක්වනවා කියන්නේ මේ බල්ලට දීලා වඳිනවා කියන එක නෙමෙයි. ඒකත් තිරිසන් සත්වයේ, ඒකත් මේ ලෝක ජීවත් වෙන සත්වයේ. එහෙනම් ඒකට උනත් දානයක් දෙන වෙලාවට ගරුගුණ හිතින් යුක්තව ඒ දානේ දෙන්න. උඹට අද මේ තත්ත්වේ උදා වුණේ උඹ සත්පුරුෂයන් වහන්සේලාගේ බස ඉවත දැම්ම. ඒ බත් ඉවත දාලි වෙරලා එතනින් එහාට උඹගේ බස දෙන්න පටන් ගත්තා. ඒක නිසා බහලූ පුද්ගලයෙක් කෙනා මානෙන් අධික වෙලා ඉඳගෙන අද උඹ බල්ලෙක් වුණා. නමුත් මේ බල්ල වෙන්න කලින් උඹ හිතේ මනුස්සයෙක් වෙලා. ඉතින් අන්නේ ගුණේ සිහි කරලා පින්වතුනි මේ ධාත්වයකට කෑම දෙන වෙලාවට උනත් එහෙම දෙන්න. එතකොට පින්වතුනි තමන් තුළ මහා පුදුමාකාර කරුණාබර හදවතක් පහළ වෙනවා. තථාගතයන් වහන්සේට තිබිච්ච මහා ආයුධයක් තමයි පින්වතුනි කරුණාබර හදවත කියන්නේ. ඒක හරීම අවශ්‍ය දෙයක්. එතකොට තමන්ගේ ඒ මූණ කියන්නේ හදවතේ කැඩපත කියලා කියනවනේ. ඒ කියන්නේ හිතේ කැඩපත කියන්නේ මේ කියන්නේ. එතකොට ඒක තමන්ගේ මූණෙන් අනිත් අයට පිළිඹු වෙනවා. තමන්ව දැක්කත් ඒ අයට පුදුමාකාර ශාන්තියක් ඉපදිලා යනවා. ඉතින් තථාගත ශ්‍රාවක දරුවෙක් කියලා කියන්නේ ඔන්නෝ වගේ චරිතයක්. ඉතින් ඒවා ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතයට අන්තර්ගත කරගන්න. ඒක කරන්න හරීම ලේසි වෙනවා පින්වතුනි මේ ධර්මයේ අතුරු කරද්දී. මොකද ධර්මයේ ඇසුරු කරනකොට වෙන සිද්ධියක් තියෙනවා. රාග ද්වේෂ මොහ නැතෙනවා, ලෝභ ද්වේෂ මොහ නැතෙනවා. ලෝභ ද්වේෂ මොහ නැතෙනකොට වෙන්නේ අර මුලාව තිබිච්චේ මුලා ගතියෙන් අයින් වෙලා මේ වස්තු තණ්හාව කියන එක ටිකින් ටික දුරු වෙලා යනවා. වස්තු තණ්හාව, මාන තණ්හාව කියන මේ මානෙන් ඉන්න වැඩ පිළිවෙල ටිකින් ටික දුරු වෙලා යනකොට පින්නදේ තව කෙනෙකුට රිද්දන්න තියෙන ඉඩ ගොඩාක් අඩු වෙනවා. ඉතින් ධර්මයේ ඇසුරු කරනකොට ඒ පැත්තෙන් ඔබට ලොකු සහනයක් හම්බ වෙනවා. ඒ සහනයත් එක්කම ප්‍රායෝගික ජීවිතේ ලොකු වෙනස්කමක් ඇති කරගන්න. මම ඔබට මේට කලින් දේශනාවල ගොඩාක් මේ ඉස්සෙල්ලා කරපු දේශනාවල කියලා තියෙනවා ආහාරයේ වෙනස්කම් ඇති කරගන්න. ඔබ ආහාරයට පරදින කෙනෙක් වෙන්න එපා. ඔබට මේ දව මේ කාලේදී ඔබට දැනෙනවා නම් පින්වතුනි ඔබට පුරුද්දක් තියෙනවා කිය. මොනවා හරි තමන්ගේ ජීවිතයට පිරිද්දලා තියෙනවා කියලා පින්වතුනි ඒ කියන්නේ ඒ පුරුද්දනි කියලා කියන්නේ ඔබ එතනට ඒ වස්තුවට හෝ ඒ පුද්ගලයාට පෙරදිලා ඉන්නේ. ඒ ක්‍රියාදාමයට පෙරදිලා ඉන්නේ. අපි හිතමු කෙනෙකුට පුරුද්දක් තියෙනවා හැමදාම උදේට නැගිටලා. ඒ උදේ නැගිට ගමන්ම තේ එකක් බොන්න ඕනේ කියලා පුරුද්දක් තියෙනවා. දැන් ඕක තමන්ගේ ජීවිතයට පිරිද්දලා නම් තියෙන්නේ පින්වතුනි තමන් දැන් පෙරදිලානේ තියෙන්නේ තේ එක. නැගිටින්න බෑ කියනවා තේ එකක් නැත්තම්. දැන් මොකද වෙලා තියෙන්නේ? තේ එකට මනුස්සයෙක් පෙරදිලා බලන්න මොනතරම් අපරාධයක්ද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. කෙනෙක් ඉන්නවා බුලත් පිටකට පෙරදිලා, සිගරට් එකකට පෙරදිලා, අරක්කු වීදුරකට පෙරදිලා, මත්පැන් මත්ද්‍රව්‍ය මොනවහරි එකකට පෙරදිලා ඇඩික්ට් වෙනවා කියලා කියන්නේ තියෙන්නේ පෙරදුනා කියලා. ඒක පුරුද්දකට ගිහිල්ලා ඒක පිරිද්දලා තියෙනවා. සමහර අය බොරුවට කියනවා මේ ඇඟට ඕනේ කියලා. මේ ඔය බොරු කතා. ඔප්පු කරලා පෙන්වනවා ඇඟට ඕනේ කියලා. උදේට කසිප්පු ටික නැති වුණොත් එහෙම ඇඟ වෙවුලනවා කියලා. කසිප්පු නැති වුණොත් ඇඟ වෙවුලනවා කියලා කියනවා. ඕවත් ඔක්කොම බොරු කතා. ඔව් ඔප්පු කරගන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි කියන්නේ හොඳ කසිප්පුකාරයෙක් ඇඟකට සීලවන්තෙක් නියදිලා ගිහිල්ලා යම්කිසි අමනුස්සෙක් වෙලා මොකක් හරි කරපු වරදකට අමනුස්සෙක් වෙලා ඉන්නවනම් හැබැයි අර පුරුද්ද නැහැ, අරක්කු වුණ පුරුද්ද නැහැ මේ කෙනාට. ඒ කෙනාව ආවේශ කරවන උදේට. දැන් වෙවුලයි දැඟ, දැන් කසිප්පු ඉල්ලයි. බොරු කතානේ ඔක්කොම. ඒ ඇඟම නේද තියෙන්නේ? ඒ ඇඟම නම් තියෙන්නේ දැන් කසිප්පු ඉල්ලන්නේ. දැන් කසිප්පු ඉල්ලන්නේ නැහැ. එහෙනම් පින්වතුනි ඔය ඇඟ වෙවිලිලි ඔය ඔක්කොම එන්නේ මොකද්ද? යම් කිසි දෙයක් ආයාසයෙන් දරාගෙන ඉන්න ගියොත් ඒ තියෙන පෙලීම් මාත්‍රේ දරාගන්න බැරුව ඇඟ පත පවා පෙරිලා යන්න පටන් ගන්නවා. ඉතින් බලන්න ඒ මට්ටමකට යනකම් තමන්ව පෙරෙනවා කියලා කියන්නේ මොන තරම් ලොකු උපාදානිකද ඉන්නේ කියලා. උපාදාන කිරීම නිසා ඒ කාන්තේම තමන්ව පෙරෙනවානේ. ඒකනේ පින්වතුනි මේ නිවන කියන එක නිච්චයි කියලා පැනෙවි බුදුහාමුදුරුවෝ. නිවන නිච්චයි කියලා කිව්වේ පින්වතුනි නිවන තමන් වශයෙන් තියෙනවා කියන එකට නෙමෙයි. නිවන නිච්චයි කියලා කිව්වේ නිවන කියන තැන පෙලීම නැහැ කියන නිසා. නිවන කියන තැන තමයි පෙලීම නැත්තේ. අනික හැම තැනකම පෙලීම තියෙනවා. එහෙනම් යම් අවස්ථාවක නිවුණා නම් ඒ නිවිච්ච තැන පෙලීම නැහැ. නිවල දාන්න ගින්න තියනකම් පෙලෙනවා. ගින්න උදා වෙවි තියනකම්ම පෙලෙනවා පින්වතුනි. යම් අවස්ථාවක ඔය ගින්න නිවල දැම්ම නම් ඒ ගින්න නිවිච්ච තැන ඉඳලා එතනින් එහාට පෙලීම නැහැ. ඒ මොහොතේ පෙලීම නැති වෙන ඕනෙම වෙලාවක ගින්න නිවල දැම්ම. එහෙනම් ගින්න කියලා කිව්වේ පින්වතුනි මේ අවිද්‍යා තෘෂ්ණා. අවිද්‍යා තෘෂ්ණා තියෙනකම් පින්වතුනි උපාදානේ නතර වෙන්නේ නැහැ. උපාදානේ නතර වුණා නම් මේ පෙලීම නතර වෙන්නේ නැහැ. උපාදානස්කන්ධයක් තියෙනකම්ම පින්වතුනි ඒ අවස්ථාවලි පෙලි පෙලි යන ක්‍රමවේදයක් තියෙනවා. අපි ඉස්සරහට ඒක කතා කරමු. එතකොට ඔබ බලන්න ඔබගේ ජීවිතේ පුරුදු මොනවද තියෙන්නේ. ප්‍රායෝගිකව මේ කටයුත්ත කරගන්න ඕනේ. ඒක නිසා ඔබ ප්‍රශ්න අහනකොට පින්වතුනි ඔබට ප්‍රායෝගිකව තියෙන ගැටලු වහන්න ගොඩක් දුරට මොකද මම මහ කාලයක් ජීවත් වෙයිද දන්නේ ඔබ මහ කාලයක් ජීවත් වෙයිද දන්නේ එතකොට මහා සාර ධර්මස්කන්ධයන් අහන්න බොහොම හොඳයි දැන් මේ ප්‍රශ්න හරිම හොඳයි මේ නාම රූප ගැන ආදී වශයෙන් අහලා තියෙනවා ඒව තමයි ඕනේ මොකද නිවන් දකින්න ඕනේ ධර්මස්කන්ධයක් ඕනේ කතා කරන්න අපි හැම මොහොතකම එකම ධර්මයේ හරි කමන්නේ එකම දේශනාවක් හරි කමන්නේ නැවත අහලා හරි මේ තමන් නිවන් දකින්න ක්‍රම වේදයට අනුගත වෙලා නිවන් දකින්න නැත්නම් පින්වතුනි අනිත් යන්නේ දෙක දෙකින්වත් ඇති වැඩක් නෑ දැන් විද්‍යාඥයෝ එක එක ආකාරයේ දේවල් හොයාගෙන තිනවා අපිට වැඩක් තියනවද ඔය එකකින්වත් අපිට වැඩක් නැහැ නේද අපිට නිවන් දකින්නනේ ඕනේ නේද දැන් මනෝවිද්‍යාඥයන්ට කියන්න පුළුවන් අපේ ඇඟ වටේ තියෙනවා කියලා ඔය එක එක જાතිය එමෙදී හරි ඒක හොඳයි තියෙන එක හොඳයි හොයාගන්න එකත් හොඳයි නමුත් දැන් අපි බලන්න ඕනේ මොකක් කරන්නද නිවන් දකින්න ඒක නිසා පින්වතුනි හැම මොහොතකම තමන්ගේ මනස නිවනම මෙනෙහි කරන්න හැමතිස්සෙම ඔබට නිවන් දකින්න ඕන නිවනම මෙනෙහි කරන්න මම මේ කියන එක දෙයක්වත් පින්වතුනි මේ අර හින් ගහන අදහසකින් එහෙම කියන ඒවා එහෙම නෙමෙයි මේ මහා කරුණාවෙන් දේශනා කරන දෙයක් විතරයි මම කතා කරන්නේ ඒක නිසා කවදාකවත් දැන් ඔබ මගෙන් ප්‍රශ්නයක් ඇහුවට පස්සේ හිතන්න එපා අයියෝ මම මේ ප්‍රශ්න අහපු නිසා දන්නේ මේ කතාව දැන් කිව්වේ කියලා එහෙම එකක් නම් නෑ පින්වතුනි ඔබ ප්‍රශ්න අහද්දී මම ඔබ කෙරෙහි බොහෝම අප්‍රමාණ ප්‍රසාදයෙන් යුක්තව තමයි කටයුතු කරන්නේ එහෙනම් ඔබ කොහොම ප්‍රශ්නයක් ඇහුවත් ඔබ කවදාහරි ඇවිල්ලා බුදුහාඳුරන්ට බැන්න බුදුහාඳුරන්ට බැන්නත් පින්වතුනි මම ඔබ කෙරෙහි අප්‍රසාදයෙන් මේ කටයුතු කරා ඔබගේ හිතේ ප්‍රසාදය ජනිත වෙන ආකාරයට කටයුතු කරා ඒකට මම උපරිම උත්සාහ දරනවා මොකද මම දාගෙන ඉන්න සම්පත් දෙක ඒකට අනුව කටයුතු කරන්න තමයි හදන්නේ ඉතින් මගේ ශාස්ත්‍රඥ වහන්සේ මොකද්ද කියලා තියෙන්නේ මේ මහා ශ්‍රමණයන් වහන්සේ දේශනා කරපු දෙයට එහා පැත්තෙන් යන්න කිසිම සූදානමක් නැහැ ඒක නිසා මම ඔබට මේ ඔබ අහන ප්‍රශ්න අහන්න කිසිම බයක් සැකක් නැතුව ඒවා ලියලා එවන්න ඒවා කිසිම ප්‍රශ්නයක් නැහැ ඒ වැඩි හැබැයි එක මොහොතකවත් හිතන්න එපා මම ඔබ කෙරෙහි අප්‍රසාදයෙන් යුක්තව කටයුතු කරනවා කියලා. එහෙම එකක් නැහැ. මොකද මේ ප්‍රශ්න වලට උත්තර දෙනකොට අවශ්‍යම දෙයක් තමයි ඉතින් මම මේ කියන දේ තුල ඔබගේ හිත නොරිදි තියෙන්නේ. මේ කවදාකවත් මේ අහ මෙහෙම කියලා ඇඟිල්ලෙන් එහෙම ආයෙත් ක්‍රමවේදයක් නැහැ පින්තුනි. ඒ වගේම මේ ලෝකයේ යම් දහමක් දේශනා කරපු කෙනෙක් ඉන්නවා නම් ඒ දහම දේශනා කරපු කෙනාට එක බින්දු මාත්‍රයකවත් අහිතක් වෙන්න ඒ කෙනාට අසාධාරණයක් වෙන්න එහෙම කටයුතු කරනවා නෙමෙයි. ඒකත් හොඳට තේරුම් ගන්න. මම රාග ద్వේෂ මෝහයන්ට පහර ගහනවා මිසක් රාග ద్వේෂ මෝහ තියන අයට පහර ගහන්නේ නැහැ. ඒක නිසා ඔබ කවදාක්වත් මේ මේසෙකට දාන්න එපා ඒක. මම මොකක් හරි දෙයක් කිව්වොත් එහෙම ඒකට දාන්න එපා ඒක. මම මේ අහවල් පුද්ගලයාට පහර ගැහුවා කියලා. රාග දේශ මොහයන්ට තමයි පහර ගන්න. ඒක තමයි තථාගතයන් වහන්සේගේ ස්වභාවය. පානාති පාතාවට පහර ගහනවා මිසක් පානාති පාතාව කරන කෙනාට පහර ගහලා නැහැ තථාගතයන්. කවදාක්වත් තථාගතයන් වහන්සේ දේවදත්ත හාමුදුරන්ට පහර ගහලා නැහැ. කවදාක්වත් තථාගතයන් වහන්සේ ඊට එහා පැත්තේ හිටපු චුන්දසූකරට පහර ගහලා නැහැ. පානාති පාතාවට තමයි පහර ගහලා තියෙන්නේ. පානාති පාතාව කරන්න එපා කියලා දහම් දෙසලා තියෙන්නේ. ඒ පානාතිපාතාවෙන් වැළකෙන්න පානාතිපාතාවේ දුර්ගුණය කියලා තියෙනවා පානාතිපාතාවක් කළාට පස්සේ වෙන විපාක ගැන කතා කරලා තියෙනවා එහෙනම් ඒකෙන් වැළකී සිටීම බුදුසහ දහම් දෙසලා තියෙනවා මිසක් පානාතිපාතාව කරන කෙනෙක්ව පල්ලෙහාට දාලා නැහැ කවදාවත් ඒක නිසා පින්වදින ඔබත් ඔබගේ ජීවිතේ ඒක කරන්න එපා මේ තථාගතයන් වහන්සේගේ දරුවනේ නිකන් මේ බොරුවට බණ අහලා වැඩක් නැහැ අපි හැමතිස්සෙම උන්වහන්සේගේ දිවිජේ ගුණ අපි තුන ස්ථාපිත කරගන්න හදනවා එහෙම උනේ නැත්තම් සිංහදෙනි අපින් ඇති වැඩක් නැහැ විශේෂයෙන්ම අපි සංඝරත්නය කියන මහා උත්මය තුළ ඒ ගුණාංග තියෙන්න ඕනේ සංඝයා වහන්සේ සතු ගුණයක් තියෙන නම් ඒක තියෙන්න ඕනේ නැත්තම් නිකන් චීවර ධාරිය විතරයි එහෙනම් ඔබ තුලත් එහෙම තියෙනවා ඔබ නිවන් දකින්න යනවා නම් සිංහදෙනි නිවන් දකින්න යන්නේ මේ තථාගතයන් වහන්සේගේ භූමිය තුළයි එහෙනම් ඔබ මේ වෙනකොට ඔබගේ වීරය වෙලා ඉන්නෝනේ තථාගතයන් වහන්සේ ඔබ නිවන් දකින්න තථාගතයන් වහන්සේ වීරයා කරගත් කෙනෙක් කවදාකවත් උන්වහන්සේට නිගා වෙන පරිදි කටයුතු කරන්නේ නැහැ. උන්වහන්සේ මොකද කිව්වේ අන්නේ විදියට තමයි ඒ කටයුතු සිද්ධ වෙන්නේ. ඒක නිසා පින්වතුනි මනාවකට තේරුම් ගන්න. තමන් ආහාරයක් ගන්නවා නම් කවදාකවත් ඒ ආහාරයට යට වෙන්න එපා. උත්සාහ කරන්න. වීරය වඩන්න. ඒකයි නූපන් කුසලයක් තියෙනවා නම් මොකද්ද කරන්නේ? අනුපන්නානං කුසලානං ධම්මානං උප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්නාති පජාති. ඕක ත්‍රිපිටකයේ තියෙන වැඩකුත් නැහැ, කටපාඩමේ තියෙන වැඩකුත් නැහැ. එහෙනම් දැන් මේ අතීතයේ තියෙන කුණක් තියෙනවනේ. කෑමක් දැක්කහම කන්න හිතෙන කුණ තියෙනවා. ඕක කුණක් නෙවෙයි, අතීත සංසාරේ ඉඳලා ආපු ලොකු කුණක් ඔය තියෙන. එහෙනම් කෑමක් දැක්කහම කන්න හිතෙනවා නම් පින්විතනේ, එහෙනම් දැන් ඕකට මොකද්ද කරන්න ඕනේ? ඔය කුණ සලා හරින්න ඕනේ. ඒකයි හිවි කුසලේ. එහෙනම් ඔය කුණ සලා හරින්න මක් කරන්න ඕනේද? වීරිය වඩන්න ඕනේ. ඔය කුණ දැන් කුණක් විදියට ඔක තියෙන. එහෙනම් ඔය කුණ සලා හරින්න අකුසලයක් විදියට තියෙන එකක්. එහෙනම් ඒ අකුසලයේ පහ කරගන්න. ඒ නැති කුසලයේ උපද්ද ගන්න. එහෙනම් දැන් කෑමක් දැක්කහම ඒ කෑම කන්න හිතෙනවා නේද? ඒ කියන්නේ කෑමක් මනුස්සයෙක්ව යට කරපු අවස්ථාවක් නේද? සිත් පිත් නැති කෑමක් මනුස්සයෙක්ව යට කරලා. සිත් පිත් තියෙන මනුස්සයෙක්ව යට කරලා. මේක සුදුසු නැහැ. මනුස්සත්වයේ නාමයටවත් සුදුසු නැහැ. මනුස්සෙක් උනේ අපරාධය කියලා හිතෙන්න ඕනේ එහෙම වුණත්. අද බලන්න තියෙන්නේ මේ ලෝකේ කෑම જાති කොච්චර තියෙනවද කියලා. කුස්සියකට ගියාට පස්සේ දැන් මේ ගන්දනව් වල නම් එහෙම නැතුව ඇති සමහර විට. නැවත අපි හිතමු රටවල් වල එහෙම තියෙන්නේ කෑම જાති මිලියනයකට වැඩි. මිලියනයකට වැඩි. කුස්සියකට ගියාට පස්සේ කුස්සි නැහැ නේ, නැහැ කිචන් නේ තියෙන්නේ. කුස්සි කිව්වොත් එහෙම නෑ, ඇත්ත සුදුසු නෑ වට. කිචන් ඒවා තියෙන කෑම જાති බැලුවට පස්සේ එක කිචන් එක සාමාන්‍ය අඩුම තරමේ කෑම જાති 50ක්වත් තියෙනවා. ඒවට ඒගොල්ලෝ දාගෙන තියෙන නම ස්නැක්ස් කියලා. එතන ඊම තමයි මේ කුස්සියට ගියා නම් මොකද කරන්නේ? අර කැරියා එක කටේ දාගත්ත අහුරක් කටේ දාගත්තා. ආයි කුස්සියට ගියා තව අහුරක් කටේ දාගත්තා. ඒ කියන්නේ තිමුතනි අරක දැක්ක ගමන් මොකද වෙන්නේ? අර මහා පෙලීමකට ලක් වෙනවා. එහෙනම් පෙලීමකට ලක් වෙන්නේ කෑමක් දැක්කාම කෑම ඔළුවට තියාගෙන ඉන්න ඉඳ නේද? කෑම තරම් සාධාරණයක් මේ ලෝකෙ නැති බවක් වැටහිලා නේද? පුදුමාකාර සාරත්වයකින් ගත්ත නිසා, තණ්හාවකින් උපාදාන කරගත්ත නිසා නේද පින්වතුනි? දැක්කහම ඒක නොලැබීම නිසා දුක හැදෙන්නේ. පෙලෙන්න පටන් ගන්න. ඔන්න හොඳට බලන්න පින්වතුනි, මේ දේවල් ජීවිතෙන් ගන්න. ඒ තරමට සාරයි කියලා වැටහිලා ගිහිල්ලා නේද තියෙන්නේ? එහෙනම් ඒ තරමට සාරයි කියලා වැටහිලා නම් ගිහිල්ලා තියෙන පින්වතුනි, ඕක දැක්ක ගමන් මොකද වෙන්නේ? පෙලෙන්න පටන් ගන්නව අරක ගන්න නැති කම නිසා. එහෙනම් Taman දකින්න ඕනේ මේක මහා දෝෂයක් විදිහට Tamanට තියෙන්නේ. මේව තමයි පින්විතනේ හුණියක්. භූතයක කෙනෙක් තව වෙනම දෙයක්. ඒක මේ කරන හුණියම ඊට වඩා වෙනස්. මෙවුන් තමයි මේ තමන් තුළ ඉන්න මායෝ ඒ ඉන්නේ. පසවර්ති මාර දිව්‍ය පුත්‍රයා එනකම් බලන් ඉන්නවා කට්ටිය. තමන් ඇතුළේම මාර ධර්ම තියාගෙන. තමන් ඇතුළේම ඉන්නවා මායෝ හතර දෙනෙක්. පසවර්ති මාරයා පස්වෙනි එක. ඒක ඉන්නේ අන්තිමට. ඒකත් එක ගනුදෙනු කරන්න දෙයක් නැහැ. තමන් ඒවල තමන්ම කපාගෙන තියෙන්නේ. ඔය වලවල් ඔක්කොම වහගනිදි තමයි එයා එන්නේ. ආ දැන් මගේ කට්ටිය ඔක්කොම වැහිලා ගිහිලා තියෙන. දැන් මං වා ගිහින් බාහිරින් බලපෑම් කරලා හරි මේක නවත්තන්න ඕන කියලා. එතකම් මාරුදීමේ පුත්‍රයා එන්නේ නැහැ, බය වෙන්න එපා කවුරු. එහෙනම් පින්වතුනි, මේ තමන්ට තියෙන මේ වලවල් ඔක්කොම වහගන්න ඉස්සෙල්ල තුන් වේලෙන් යපෙන්න. ඉස්සෙල්ල පළවෙනි අදීරේ තුන් වේලෙන් යපෙන්න. තුන් වේල අදිස්ථාන කරා. එතනින් එහාට කිසි දෙයක් ගන්න නැහැ කියලා අදිස්ථාන කරා. ඔහොම නෙමෙයි, රත්තරන්ින් හදලා තිබ්බත් ගන්නෙම නෑ කියලා අදිස්ථාන කරා. තුන් වේලෙන් එහා පැත්තට දෙයක්. අන්න එතකොට තින්වතුනි තමන්ගේ ගෙදරට ගියන ඔය එක එක ජාතිය සුරුපුරුත්තන් කෑම ඔක්කොම නතර වෙනවා. අර කෑදරය පිරිසක් මේ වෙලා ඉන්න එක නතර වෙලා යනවා. මහා ආලෝකයක් ගෙදරට උදා වෙනවා. මොකද හේතුව? හැමතිස්සෙම ජරබරකක කතා ඉන්න පිරිසක් නෙමෙයි ඉන්නේ. මිනිස්සෙක් ජීවත් වෙන්නේ, හරකෙක් නෙමෙයි. අරක් තමයි බින්දුතුනේ ඉන්න තැන ඉඳගෙන ඕක පොඩ්ඩක් කන ඕක හපන්නේ නැත්නම් ඇතුලෙන් අර ඇතුලට දාගත් එකක් ආයෙ එළියට අරගෙන මමාර කකා ඉන්න ස්වභාවයක් තියෙන හරක්ගේ. ඒ අපි මිනිස්සුනේ. මිනිස්යන්ද බින්දුතුනේ තව වැඩ තියෙනවා කරන්න කන එකට වඩා. ඒක නිසා සියලු දෙනා අදිස්ථාන කරන්න අද ඉඳලා. මේක ප්‍රායෝගිකව කරන්න. මම කිව්වේ නැහැ දෙවේලක් කන්න එක වේලක් කන්න කියලා. මම කිව්වේ මොකද්ද? තුන් වේලක් කන්න. තුන් වේලක් නේ දැන් කන්න පුරුදු වෙලා තියෙන්නේ. එහෙනම් තුන් වේල විතරක් කන්න එතනින් එහාට එකම දෙයක්වත් කන්න නැතුව. දැන් බිස්කට් කෑම මොකද වෙන්නේ? තේ එකක් බොනකොට බිස්කට් එකක් කන්න ඕනේ. දැන් ඒතර මොකද වෙන්නේ? බඩ පිරෙනවා. බිස්කට් එකක් කාලා බඩ පිරෙනවා නම් ඉතින් උදේට බිස්කට් එකක් කාලා ඉන්නකෝ. ඔබ අහලා දිනවා නේද පින්වදිනේ ආහාර ජීර්ණය කරන්න පැය 6ක් යනවා කියලා. ඔබ දන්නවද ආහාර ජීර්ණය කරන්න මොන තරම් ශක්තියක් වැය වෙනවද කියලා? ඕක ඕක බලා ගන්න පුළුවන් පිළිඳ ටිකක් බඩකින් ඉන්න වෙලාවක බඩකින් ඉඳලා ඉඳලා ඉඳලා පොඩ්ඩක් ආහාරයක් ගන්න. එතකොට ඔබට තේරෙයි මේ අතපය නවන්න බැරි තරමට මේ වගේ හිරිවැල්ලා වගේ ගිහිල්ලා කියලා. මොකද ඒ තරමට ශක්තිය අදිනවා මේක දිරවන්න. බුද්ධිමත කියන එක හැදෙන්නේ අන්න ඒක නිසා. අර මොළයට යන ලේ ධාතු ලේ ප්‍රමාණය අඩු වෙනවා ඊට පස්සේ. මොකද අර ශක්තිය අදිනවා මේක දිරවන්න. ඔබ ඔබ අසූචි දැකලා තියෙනව නේද? ගොම දැකලා තියෙනව නේද? මතකයි ගොම අල්ලලා ඇතිනේ කවුරු හරි. ඔය ගොම මැටි ගන්න හැරි මොකක් හරි දෙයකට ගොම අල්ලලා ඇතිනේ. ඔය ගොම අල්ලද්දි සිංහදී ඔබට එක තනකොළ කැල්ලක් අහුවෙනවා. ඔක්කොම නිකන් තනි කරම පල්ප් එකක් වගේ අන්තුවක් අන්තුවක් ගලවලා බැලුවොත් මඩ අන්තු වගේ නේ තියෙන්නේ. හැබැයි කෑවේ මඩ නෙමෙයි. එන ඕනෙම අසූචියක් ගත්තට පස්සේ ඒ ඕනෙම ඒ ඕනෙම සතෙක්ගේ ඒ ස්වභාවය ගත්තොත් එහෙම මිනිස්සයාගේ ගත්තා. තනි කර මේ අංශු මාත්‍රයකට බිඳිලා ගිහිල්ලා තියෙනවා. මේ කෑවේ අංශු මාත්‍ර නෙමෙයි නේ කෑවේ බත්. හරි මොනව හරි මේ කාපු දේවල් මේ කඩ කඩා කෑවා. ඉතින් එහෙනම් හිතලා බලන්න මේ ඔක්කොම අංශු මාත්‍රීය ප්‍රමාණයට දැනගා බිඳින්න මොනතරම් ශක්තියක් ඕනද කියන. ඔබ කටේ ඔක්කොම අංශු මාත්‍ර කරන්නේ නැහැනේ. දෙපාරක් කනවා දෙපාර තුන් පාරක් කපනවා ඩුක් ගාලා ගිලිනවා. වැරට යන තියෙන නිසා රට්ටක් ගාලා කෑවා ගියා. දැන් මොකද වෙන්නේ? ඔය කමේ ලොකු කෑලි බරයක් ඇතුළට වැටෙන්නේ. ඔය අතරතුර මස් කෑල්ලක මස් කට්ටක් එහෙම කෑවොත් මොකද වෙන්නේ? පොඩි පොඩි මස් කටු කෑලි යනවා ඇති නේද අතුරට. මේ කවදාකවත් මස් කටු එළියට එන්නේ නැහැ. මේ මස් කටුත් ඔක්කොම දිරවල අන්තු මාත්‍රිය ප්‍රමාණයට යනකම් කැඩෙනවා. දැන් එන එහෙම ඉන්න කොයිතරම් නම් ශක්තියක් එනර්ජි එකක් ගන්නවද ශරීරේ? එහෙනම් තුන් වේල කන කෙනාට පින්වතුනි ඔය වේල තුන දිරවන්න පැය කීයක් යනවා? පැය හයව තුනක් කියන්නේ කීයද? පැය 18ක් කියන්නේ. එහෙනම් පින්වතුනි ඔය කන කෑමෙන් ඇති පළක් නැහැ. අපි කෑම කන්නේ මොකටද? ඇඟට එනර්ජි එකක් ගන්න නේද? ඇඟට එනර්ජි එකක් ගන්න නේද පින්වතුනි කෑම කන. ඉතින් කන කෑමෙන් පින්වතුනි ආපහු ගන්නවන්නේ මක් කරන්නේ? ඉතුරු ටික දිරවන්න. ඉතින් එතකොට ඇඟට එනර්ජි එකක් දීලම නැහැ නේද අන්තිමට? අර කෑමෙන් එන එනර්ජි එක පාවිච්චි කරනවා අනිත් කෑම දිරවන්න හැමතිස්සෙම. නිකන් පොඩ්ඩක් හිතලා බලන්න. මේ මේ මේ දේවල් අපි මිනිස්සු අපි ඉගෙන ගත්ත මිනිස්සු අපිට යම ගෝචරයි කියනකොට. මේල් තුනක් කනගෙන අපි ඉඳුනේ පැය 18ක් තිස්සෙම කරන්නේ මොකද්ද? ආහාරයේ දිරවීම නිසා ඒ ආහාරයෙන් එන එනර්ජි එක ආපහු එතනටම දෙන එක. ඒ ආහාරයෙන් එනර්ජි එකක් එනවා. ඒ එනර්ජි එක සම්පූර්ණයෙන්ම ආපහු දෙනවා ආහාරයේ දිරවන්න. ඉතින් වැඩක් නැහැ. නිකම් වෙහෙස වෙනවා විතරයි. වේල් තුනක් කනවා කියන වෙහෙස වෙනවා. ශරීරයකට අවශ්‍ය ඇත්තටම කිව්වොත් සිංහලෙන් ශරීරයකට අවශ්‍ය එක වේලයි. වේද ග්‍රන්ථයේ සඳහන් වෙනවා එක් වේලක් වළඳන්නා යෝගියෙකි. දෙවේල වළඳන්නා භෝගියෙකි. ඒ කියන්නේ පෙරේතයෙකි. කෑමට කෑදරයෙකි. තුන්වේල වළඳන්නා රෝගියෙකි. තුන්වේල වළඳන අය රෝගී වෙනවා. එහෙනම් දැන් හිතලා බලන්න සිංහලෙන් තුන්වේලට එහා වළඳන අය මොකු වේද කියලා. හැම මොහොතක්ම වලඳන පිරිසක් ඉන්නවනේ. දැන් නිකම්ම නේද ඔය මයෝ නැහින්නේ. කොලෙස්ටරෝල් එන්නේ ඇයි? ඔය ප්‍රශ්නේ නේද තියෙන්නේ? මේක වෙන ඉතල බලන්න. ඔය ශරීර ඔය තරම් ලොකු වෙන්නේ ඇයි? ඔය ශරීර වලට පිංගුදෙනි කැම දෙන්න වැවෙනවා. තව දෙන්න පුළුවන් නම්. දෙන්න වැවෙනවා. මේ ගස් වගේ. ආහාරජ කය නේ ඔය තියෙන්නේ. ආහාරජ කයක ස්වභාවය තමයි ආහාර දෙන්න වැවෙනවා. මේ ගහට තව පොර ටිකක් දැම්ම නම් තව ලැබෙනවා. එහෙමනම් පින්වතුනි මේ ආහාර දෙන්න මේ කය වැවුනට පස්සේ මේ කය ලෙඩ හැදෙනවා. ආහාර තමයි මේ ලෝකේ තියෙන හොඳම සහ විසම බේත. හොඳම බේතත් වටිනාම බේතත් ආහාර, විසම බේතත් ආහාර. මහා විසයෝක ප්‍රමාණය ඉක්මවා ගත්තකම පින්වතුනි මහා විසක් බවට හැරෙන දෙයක් වෙයි. ඉතින් ඒව හරියට තේරුම් ගන්න. ඉතින් ඒව තේරුම් ගනිද්දී ආහාරයේ ඇයි ගන්න කියන එක ගැන හිතලා බලන්න. ඒ කාල ක්‍රමක්‍රමයෙන් තමන්ගේ ජීවිතයට මේ ධර්මයේ දාගන්න. තමන් විද්‍යාවත් හදාගෙන තියෙන විද්‍යාවෙනුත් තමන්ට කරුණු ගන්න පුළුවන්. ආහාරයක් ගන්න මේ ශාරීරියේ පවත්වාගෙන යන යම් කිසි ශක්තියක් ඕනේ. ඒ ශක්තිය ගන්න. ඒකයි භික්ෂුන් වහන්සේලා දාන ගන්න ඉස්සෙල්ලා ප්‍රත්‍යවේක්ෂාවක් කරන්නේ. නේවදවාය නමදාය නමණ්ඩනාය නවිභූෂණාය යාව දේව විමස්සකායස්ස තිතියා යාපනාය විහිංසූ පරිතියා බ්‍රහ්මචර්යා අනුග්ගාහාය ඉති පුරාණංච වේදනම් පටිහංකාමි නවංච වේදනම් න උප්පාදේසාමි යාත්‍රාච මේ භවිෂ්‍යති අනවජ්‍යතාච පාසු විහාරෝ ජාති. දැන් ඕකම ඕක අර නිවන කියන කෑල්ල අයින් කරන ජීවත් වෙන්න කියන කෑල්ල ඔබට දාලා ප්‍රත්‍යවේක්ෂ කරන්න පුළුවන්. නිවන් දැකීමම නෙමෙයි නම් ඔබට තව ජීවත් වෙන්න මොකක් හරි යමක් කම දියුණු කරගන්න අවශ්‍ය නම් ඒ කෑල්ල දාලා ප්‍රත්‍යවේක්ෂ කරන්න පුළුවන්. පින්නේව දවාය නමදාය නමණ්ඩ නායකල කිවි මොකක්ද මේ මදේ පිණිස නෙමෙයි ආහාර ගන්න. ආහාරයේ තියෙන පිණිසනේ මදේ පිණිස ගන්න නෙමෙයි. ක්‍රීඩාව පිණිස ගන්න නෙමෙයි. ආහාරයක් තියෙන ශරීරයට අවශ්‍ය ශක්තියක් තියෙනවනම් අන්නේ ශක්තිය උපදව ගන්න. මොකටද? තමන් මොකක් හරි කරනවා නම් වැඩපිළිවෙලක් අන්නේ වැඩපිළිවෙල කරගෙන යන්න. නිවන් දකින්න මහ උතුමන්ට ඕනේ නිවන් දකින්නම ඒ වැඩපිළිවෙල කරන්න අවශ්‍ය ශක්තිය. ඒ අතරතුර හේනක් කුඹුරක් කොටන කෙනෙක් ඉන්නවා නම් එයාට හේනක් කුඹුරක් කොටන්න අවශ්‍ය ශක්තිය ගන්න තමයි ආහාර ගන්න. එන යමෙක් හේනක් කුඹුරක් කොටනවා නම් ගොඩාක් මහන්සි වෙනවා නම් ඉතින් ඔබට තියෙනවනේ පින්විතේ ඔය ඥානයක් තියෙනවනේ. මෙතන ඉඳලා අනුරාධපුරයට යන්න වාහනයට ගන්න තෙල් ප්‍රමාණය ඇතිද? මෙතන ඉඳලා කොළඹට යන්න බෑ. එහෙනම් මේ වාහන සංඥාවක් අරගෙන මේ බලන්නක මේ අර නවත්තන තියෙන වාහනේ මම අද මේ අපේ පිරිසත් එක්ක කතා කරන්නේ අර වාහනේ මිනිස්සුන්ට වඩා කොච්චර හොඳද කියලා. ඔය වාහනේ කියනවාද මට මේ මට ගහපන් ඩීසල් පොඩ්ඩක් ගහලා පෙට්‍රලුත් පොඩ්ඩක් ගහලා භූමිදනුත් පොඩ්ඩක් ගහලා ඊට පස්සේ ටිකක් වෙලා ඉඳලා ඉවර වෙලා පොල්දනු පොඩ්ඩක් ගහන් කියලා කියනවා. එහෙනම් මේ කය පාවිච්චි කරන එකල බලන්න කරන දේවල් මේසයක් අරින්න රතුපත් කහපත් සුදුපත් කියලා බත් ජාති 3-4ක් හදාගෙන එළවලු ජාති 10ක් විතර හදාගෙන මස් ජාති 5-6ක් හදාගෙන එහා පැත්තේ තව ටේබල් එකක් ඇරේන්ජ් කරා. තවත් මේසයක් දාලි වෙරලා ඒකේ තියෙනවා මොනවද? අතුරුපස කියලා ජාතියක්. මේ බලන්න ශරීරයේ යම් කිසි ශක්තියක් උපදව ගන්න නැහින නැහිල්ලක් මේ මිනිස්සු. මේ තනිකරම පින්වලින් මේකට කියන්නේ මුලාව කියලා. මේ මුලාව නිසා මිනිස්සු හරියට දුක් විඳිනවා. අද මිනිසුන්ට නිවන් දකින්න වෙලාවක් නැහැ. ඇයි අර විදිහට කෑම මේසයක් සකස් කරන්න කොච්චර සල්ලි යනවද? ඕකෙන් භාගයට භාගය කියන්නේ 90%ක්ම පින්විතනේ පහුවදා උදේට වැසිකිලි. බලන්න නිකන් මානයක් නිසා කරගත්ත හරියක්. නිකන් වැසිකිලි පුරවනවා. ඔය පැය 24ම කණියුන් දවසකට කීපාරක් වැසිකිලි යනවා. මේ මහා අපරාධයක් නේ ජීවිතේ කරන්නේ. ඊට පස්සේ කියනවා අහවල් රටේ කෑම නැද්ද? මේ අපේ රටේ ආරේ කෑම නැද්ද? ඉතින් ආහාර තියෙයි. කොහොම කනකොට අවශ්‍ය ප්‍රමාණය නෙවෙයි නේද? දැන් මේ ගහක් තියෙනවා. මේ ගහේ වොන්න අපිට මොනවද අඹගිරි ටිකක් හැදෙනවා. අඹගිරි ටික හැදෙන්නේ ඉන්නවා 10 දෙනෙක්. 10 දෙනාට දවසකට එක අඹේ ගානේ කන්න. දවසකට එක අඹේ ගානේ කන්න කෑවොත් අවුරුද්දම අඹ කෑහැකි කියලා කියනවා. දැන් මෝහයෙන් මුලාවටපත් වෙලා ඊට පස්සේ මොකද කරන්නේ? අඹගිරි 3 ගානේ දවසකට කනවා එකේ. එතකොට ජීවත් වෙන්න පුළුවන් මාස 3යි නේද? නැත්නම් 4යි නේද? හිතල බල ඊට බද කියනවා ආහාර හිඟයිලු. ඉතින් හොඳයි බින්දුදෙනි. මොකද හේතුව? පෙරේතයන්ට ආහාර හදලා දෙනවා. මෙහෙන් කනවා අරහෙන් දානවා. ඉතින් පෙරේතයන්ටත් ආහාර තියෙන ඕක නිසා ඇති වෙන්න ආහාර ගත්ත හැකි පෙරේතයන්. ප්‍රශ්නේ දින ඔබ නිගමනේ හිතල බලන්න පිළිදෙන ඔබ ඒ ගෙදද්දි කරන වැඩක් ඔබගේ දරුවට කවලා පොඩි දරුවෙකුට කවලා ඊට පස්සේ දරුවා බාගෙට කාලා ඉතුරු කරනවා මේ කෑම අහක දාන්න හොඳ නැහැ කියලා කන්නේ. අන්තිමට දරුවට කවන්න ගිහලා තියෙන වැඩිපුර කාලා තියෙන දරුවාද අම්මා. හැබැයි දරුවට මේ අසනීපයක් වෙලා බේතක් පොවන්න යනවා දරුවට. බේතක් පොවල ඉවරුනහම ඒකෙන් කොටසක් ඉතුරු වෙනවා. අනේ අපරාධේ සල්ලි දීලානේ මේ බේත ගත්තේ කියලා බොනවද ඒ ටික. මේ පෙනඩෝල් ටිකක් දරුවට දුන්න පෙනඩෝල් කාඩ් එකේ තව 4ක් ඉදිරි මේක අපරාධේ කියලා බොනවද ඒක. නෑ ඒක වීසි ගන්නවා. එහෙනම් ආහාරය ඉවෙම කන්නේ. ආහාරයේ පිංගුදෙනි බෙහෙත් සංඥාවෙන් ගන්න නැත්නම් ඔබ විනාශ වෙනවා නිකන්. ඔබ දන්නේ ආහාර කොච්චර විසයිද කියලා. ආහාරේ තරම් විසක් තවත් නැහැ. නිකන් නැහින්නේ ඔබ. අවුරුදු 50 යනකොට ඇඳට වැටෙන්නේ ඒකයි. මේ හොඳට හිතලා බලන්න මොකටද ආහාර ගන්න කියලා. ඒ ආහාර ගන්න විදිය හිතලා බලලා මොලයක් බුද්ධියක් තියෙනවනේ හිතන්න. මේකට ධර්මයේම ඕනේ නෑනේ. මොලයක් බුද්ධිය පාවිච්චි කරලා හිතන්න මොකටද ආහාර ගන්නෙ? තියෙනවට ආහාර ගන්න හරියන්නේ නෑනේ. තියෙනවට නෙමෙයි අවශ්‍යතාවයේ බැලුවා. ඒ අවශ්‍යතාවයට අනුව ආහාර ගන්න. හොඳ මහාන්සි වෙලා වැඩ කරනවා නම් 3 වේලක් වද දන්නේ කිසි ප්‍රශ්නයක් නෑ. මහන්සියලා වැඩ කරන්නේ නැත්නම් තුන් වේලා පළඳපු ගමන් මහා පතන්දර ශරීරයක් එක මහා ලෙඩ ගොඩක් උදා වෙනවා. ඔබ දන්නේ නැති වෙනදී මේ ශරීරයට කොච්චර ලෙඩ හැදෙනවද කියලා. ඔය ලෙඩ ඔක්කොම හැදෙන්නේ මොකක් නිසාද? ඔය තියෙන ආහාර සහ රාග ද්වේෂ මෝහ එක පැත්තකින් එනවා. ඒවට අදාළ සමනන්තරය හදලා දෙනවා කවුද? ඔය ගන්න ආහාර ටික. මේ ශරීරය කියලා කියන්නේ මහා ලෙඩ ගොඩක්. ඒ ලෙඩ වලට නිදානයක්. ඒ නිදාන හදලා තියෙන්නේ. ඒවට ඇවිදින්න ඕනේ වෙලාවක තැම්පත් වෙලා ඉවරලා මේ කටයුත්ත කරගන්න පුළුවන්. ඉතින් හරියට පරිස්සම් වෙන්න ඕනේ ආහාර වලට. එහෙනම් හැමතිස්සෙම තියෙන තමන්ට අවශ්‍ය ප්‍රමාණය අදිස්ථාන කරන්න. ඒ අවශ්‍ය විදිහ අදිස්ථාන කරන්න. දැන් හිතන්නකෝ, දැන් අතුරුපස කියලා එකක් තියෙනවා වෙන. අපිදම හරි දැන් කෙනෙක් කියනවා අතුරුපස ගන්න ඕනේ, මොකක් හරි අපිදම කේසර් ගෙඩියක් හරි කන්න ඕනේ ආහාර දිරවයි. ඉතින් එහෙනම් බැරි ඒ අතුරුපස බත් එකත් එක්කම කාලා දාන්න. ඇයි වෙනම කන්නේ? කිරි ටිකක් කන්න ඕනේ, එතකොට හොඳයි කියලා ඇඟට. එහෙනම් කිරි ටික බත් එකත් එක්කම කාලා දාන්න පුළුවන්. ඇයි වෙනම කන්නේ? එහෙනම් මොකක් හරි උපාදානික ස්වභාවයක් තියෙනව නේද? ඒ උපාදානික ස්වභාවය නිසා පින්විතරි මහා පෙදීමකින් ඉන්නේ හැමතිස්සෙම. උපාදානයක් තියෙනවා නම් පෙදෙන්නේ. අල්ලන්න බෑ. මොකද උපාදාන වෙලා තියෙන්නේ තණ්හාව නිසා. තණ්හා වෙච්ච ගමන් පින්විතරි ඒ දේ නොලැබී කියලා පෙදෙනවා. දැක්ක ගමන් ඕන වෙනවා. ලැබුණ නැත්තම් පෙදෙනවා. හිතිච්ච ගමන් පෙදෙනවා. ඕන දෙයක් බලන්න. දැන් ඔබගේ වයසක් කෙනෙක් නම් මුණුමුරා මතක් වෙච්ච ගමන් පෙදෙනවා. දැන් යන්න පුළුවන් නම් තුස් ගාලා එතනට ගියා. තරුණ කෙනෙක් නම් කවුරු හරි කෙනෙක්ව මතක් වෙච්ච ගමන් පෙරෙනවා. දැන් යන්න පුළුවන් නම් දුවනවා එතන. ආහාරයක් නම් මේ වෙලාවෙ ලැබුණා නම් හොඳයි කියලා ටක් ගාලා කන්න පටන් ගන්න. මේ පෙලෙන්න පටන් ගන්න. යෝග තමයි ස්වභාවය. එහෙනම් යම් දෙයකට උපාදාන වුණා කියලා කියන්නේ තින්දුනි යම් දෙයක් උදෙසා පෙරුණා කියන එක. ඉතින් මහා පෙලීම. එහෙනම් මේ පුරුදු තියෙනේම ඔක්කොම ගලවන්න. තමන්ගේ තමන් සතුව පුරුදු තියෙනවා නම් ওই පුරුදු ඔක්කොම ගලවලා දාන්න. නිදහස් පුද්ගලයෙක්. ඒ උදෙසා ඉන්ද්‍රිය භාවනාව හරි වැදගත්. ඒ ඉන්ද්‍රිය භාවනාව යෙදෙන්නේ. ඔහු කැමති තාක්කල් යෙදෙන්නේ. ගෙදර නිකන් ඉන්න වෙලාවට ඒ ඉන්ද්‍රිය භාවනාව යෙදෙන්නේ. ඒ යෙදිලා පින්වදෙන්නේ මේකෙන් නිදහස වෙන උත්සාහ කරන්නේ. මේ උපාදානික මට්ටම තියාගන්න එපා. උපාදාන වෙන්න වෙන නිකන් පෙරිලා මනුෂ්‍ය ජීවිතේ නිකන් අපායක් කරගන්නවා. ඉතින් අද අදිස්ථාන කරා. මං තුන් වේලෙන් එහා පැත්තට යන්නේ. ඒක අදිස්ථාන කරා. තේ එකක් බොනවා විතරයි මම බිස්කට් කකා දේ බොන්නේ. හපල කන කිසිම දෙයක් මම ගන්නෙ නෑ. දියරයක් ආහාරයට ගන්නවා විතරයි. කිරි එකක් බොනවා. වතුර එකක් බොනවා. ආදි වශයෙන් ගන්න අදිස්ථානෙට. තුන් වේල විතරයි. තව ශක්තිමත් කෙනෙක් ඉන්නවද? තමන් ඔය කම්පියුටර් එකක් ඉස්සරහට වෙලා ඉඳගෙන නැත්තම් පොත් මේසයක් ඉස්සරහට වෙලා ඉඳගෙන නම් කටයුතු කරන්න. ඔබ ශරීරයේ මහා ගොඩක් වේදනා කටයුතු කරන කෙනෙක් නෙමෙයි. එහෙනම් පින්වතුනි ඔබට දෙවේල ඇති හොඳට. බස් එකේ ගිහිල්ලා එන්න. බස් හෝල්ට් එකෙන් බැහැදි වෙලා ගෙදරට ඇවිදගෙන එන්න. පොලේ ගිහිල්ලා බඩු ටිකක් අරන් එන්න. ඔන්න ඔය කරුණ ටික කරන්න දෙවේලක් හොඳටම ඇති. කුඹුරක් කොටන කෙනෙකුට මදි. එහෙනම් ඒ දෙවේලක් ඇති නම් පින්වතුනි ඒ දෙවේලෙන් යටින්. ආහාරයේ බෙහෙත් සංඥාවම ගන්න. මාත්‍රාවට අනුව ගත්තේ නැත්නම් මියදෙනවනේ නිකන් අපරාධය. එහෙනම් හිතලා බලන්න මේ මට දැන් මේ මං අද මේ දවස්වල මං ජීවත් වෙන ක්‍රමවේදී මාත්‍රාව තමයි දවසකට දෙකයි. එහෙනම් උදේට එක වෙලයි දවල්ට එක වෙලයි රාත්‍රියට අවශ්‍ය නැහැ. ඒකට හොඳම දේ තමයි පුළුවන් තරම් ඉන්ද්‍රිය භාවනාව වඩන්න. ඉන්ද්‍රිය භාවනාව වැඩිවෙ නැත්නම් කෑම දැක ගමන් මොකද වෙන්නේ? කෑමෙන් තමන්ව යටපත් කර. ඊටකොට මහා අභාග්‍ය සම්පන්න සිද්ධියක් වෙලා තියෙන්නේ මොකද්ද? සිත්පිත් නැති කෑමක්, සිත්පිත් තියෙන මනුස්සයෙක්ව යට කරගෙන දාස බවට අරගෙන. ඉතින් ඒක සුදුසු නැහැ. ඒක නිසා පින්වදින පුළුවන් තරම් ඉන්ද්‍රිය භාවනාව වඩන්න. මම අද ඉන්ද්‍රිය භාවනාව ගැන පොඩ්ඩක් කතා කරන්න ඉස්සරහට. එහෙනම් අදිස්ථානයක් ගන්න. අදිස්ථානයක් අරගෙන කළ බල. නූපන් කුසල් ධර්ම තියෙනේම උපද්ද ගන්න පින්වදින. නැත්නම් මේක ප්‍රායෝගිකව කරන්න ඕනේ. බණ අහලා විතරක් හරියන්නේ නැහැ. ඒකයි කිව්වේ අහන බණ හැමතිස්සෙම මක් කරන්නද? ජීවිතේට යොදා ගන්න. ජීවිතේට යොමු කරගන්න මේ අහන බණ ටික. ජීවිතේට යොමු කරගෙන කටයුතු කරන්නේ නැත්නම් වැඩක් නැහැ කොච්චර බණ ඇහුවත්. පිනක් ජනිත වෙයි. ධර්ම සද්ධර්මය ශ්‍රවණය තුල යම් කිසි මේ පුණ්‍ය ශක්තියක් ලෝකෙට නිදහස් වෙයි. සුදු කිරණයක් ලෝකෙට නිදහස් වෙයි. නමුත් එතනින් එහාට දෙයක් වෙන්නේ නැහැ. ඒක නිසා දවසක බණ අහන වෙලාවෙදී ඒක අදිස්ථානයක් කරගෙන යන්න. මම අද පටන් තුන් වේල විතරයි අදිස්ථාන කරන්නේ. මට එතනින් එහාට කිසිවක් එපා කියලා. තව කෙනෙක් අදිස්ථාන කරන්න මම දෙවේල විතරයි. ඒක මහා අධිස්ථානයකින් ගන්න ඕන. නිකන් ගන්න බෑ. මොකද රාග ද්වේෂ මෝහයෙන් පිලි පිලි ඉන්න හැමතිස්සෙම. තව කෙනෙකුට පුළුවන් එක වේලක් අධිස්ථාන කරන්න. විශේෂයෙන්ම මේ මාර්ගයට බැහැලා ඉන්න මහා උත්තමයන්ට පුළුවන් එක වේලක් අධිස්ථාන කරන්න. මම එතනින් එක වේලයි ගන්නෙ. මම එතනින් එහාට ගන්නෙ. දූතාංග ආරක්ෂා කරන්න පුළුවන්. මේකට මේ බැහැල අනුගත වෙලා ඉන්න මහා උත්තමයන්. දූතාංග ආරක්ෂා කරන්න. මම බින්දපාතිකයි. කවුරු හරි බෙදලා දෙන එකක් මම කන්නේ. මම එතනින් එහාට කන්නේ නැහැ. ඒකත් එකපාරයි කන්නේ. ඒ කෙනාට හිතුණා නම් මෙච්චර ප්‍රමාණයක් කියලා ඉච්චර තමයි මම එතනින් එහාට ඉල්ලන්නේ. හොදි වදුනා කියලා හොදි නැහැ. ඒ මොකද බත් විතරයි තියෙන්නේ. බත් ටික කාලේ නිකන් නේ. අන්න එහෙමයි පින්වතුනි මේ ශාසනික ප්‍රතිවේදයේ තියෙන්නේ. ශාසනික ක්‍රමවේදයේදී දූතාංග රකින්න මහා උත්තමයෙක් ඉන්නවා. ඒ උත්තමය පරදීන්නේ නැහැ දේවල් වලට. මහා වීරියක් තියෙන පිරිසට විතරයි ඒක කරන්න පුළුවන්. තුන් චීවරේ විතරයි දරන්නේ කියලා හිතාගෙන එතනින් එහාට එකක් කරන්නේ නැහැ කියලා. එහෙම ඉන්නවා. ඉතින් ඉන්න තරමට පෙළෙන්නේ නැහැ. ඇයි බහු භාණ්ඩික වුණොත් මොකද වෙන්නේ? දැන් ඔය මේ ධර්මයෙන් දැන් දන්නවනේ දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ කියන එක දැන් අහලා ඇතින් දැන් කාලයක් තිස්සේ මම මේ දේශනාව කළානේ. ලංකාවට ආපු දවසේ ඉඳන් කරපු හැම දේශනාවකම ඕකනේ තිබුණේ. ඒ දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ කියන දුක් තුන හැදෙනවමනේ පිටු යම් දෙයකට ඇලුනොත් එහෙම. එහෙනම් එකක් තියෙන කෙනා තව එකකට ඇලුනොත් එහෙම මොකද වෙන්නේ? එකක් නිසා පිළිපෙළ හිටපගෙන අනිත් එක නිසා පෙනෙන්න පටන් ගන්නවා. එහෙනම් බහු භාණ්ඩිකුණොත් මොකද වෙන්නේ? බොහෝ භාණ්ඩ හැසිරුණොත් මොකද වෙන්නේ? එකාකාරවම පෙනෙනවානේ. දැන් බලන්න ඔබගේ ගෙදරකට ගියාට පස්සේ ගෙදර ඉන්නේ 3 දෙනයි. පිංගම් කීයක් තියෙනවද ගෙදර? කරන්න දෙයක් නැහැ. ඉතින් තියා ගන්න ඕනේ. පිටින් කවුරු හරි ආව කන දෙන කෙනා අපි හිතමුකෝ. තවත් ඔය තියෙන පිංගම් ටික නිසා පිංගම් 3ක් තියෙද්දි පිංගම් 3ක් නිසා පෙනෙනවා නම් පිංගුදෙනි පිංගම් රාක්කයක් තියෙද්දි අර මේ මොකද වෝල් කබඩ් එකක් හදලා ලස්සනට වීදුරුවක් දාලා ඕකේ බඩු ටිකක් තියලා තියෙන හැම මොහොතක ඕක පෙලෙන්නේ නැහැ. නිකවල හිතලා බලන්න. මෙන්න මේව තමයි පින් ජීවිතේට අවබෝධ කරගන්න තියෙන. ඔබගේ ගෙදරට ගියාට පස්සේ ලස්සන කබඩ් එකක් හදලා තියෙනවා. මේ මිත්‍යෙල වීදුරුවක් ගහලා හරි ලස්සනයි. ඒක නිසා ඔබ කොච්චර පෙලෙනවද කියලා හිතලා බලන්න. ඔය කබඩ් එකේ ඔය බඩු ටික දාලා තියෙද්දි නිරන්තරයෙන් ඔබ පෙලෙනවා. මේකට මීව පැනලා මීව වඩේ මීව එහෙ මෙහෙ දුවලා මේක වට්ටයිද දන්නේ. ඔය කූඹි බැනේද දන්නේ. කරපොත්ත බොවෙයිද දන්නේ. ඔය ඔය මට්ටමින් ඔබ පෙළෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඔබ මොකද කරන්නේ පිටුදෙන? ඒක ඒ විදිහට හරි ලස්සනට තියාගන්න පුළුවන් තරම් සංඛාර වඩවන ඒක එහෙම තියාගන්න උත්සාහ කරනවා. ඉතින් සංඛාර දුක්ඛයෙන් පෙළෙනවා. ඒ සංඛාර ගලේ නැත්තම් මොකද වෙන්නේ? ක්‍රමක්‍රමයෙන් ඔබ විපරිණාමයට යනවා. මීව බෙටි දාලා යනවා, කරපොත්ත බෙටි දාලා යනවා, කූඹි බෙටි දාලා යනවා. එක එක ආකාරයෙන් ඔබ දුර්වර්ණ වෙලා යනකොට අර විපරිණාමයට යාම නිසා අන්තකරණ පත්තටපත් වෙනවා. ඉතින් මහා දුකට කේන්තියකට පත් වෙලා ඉවිලා මේ මීයන්ට බැන කරපොත්තන්ට බැන සුද්ධ කරනවා. ඕකත් ඉක්මවා යන්න ගියොත් එහෙනම් මොකද කරන්නේ? මීයන්ට තියෙනවා බේත්. කරපොත්තන්ට දානවා බේත්. තියෙන මහා අප්‍රමාණ පව් කර ගන්නවා. පව් කරගෙන සිංහලෙ නිකන් හතර ගමන යනාතෙක් වෙනවා. ඒ බලන්න මේ බහුභාණ්ඩික වීම තුළ සිද්ධ වෙන දේවල්. මේ ලාංකික නිවසක් කොහොම තිබුණේ? ලාංකික කියලා කිව්වේ මේ සීහ හෙලයන්ගේ නිවසක් කොහොම තිබුණේ? මේකට සීහ හෙලයන්ගේ නිවස තිබුණේ අවශ්‍ය බඩු ටික විතරයි. ඉතින් ඕකට මේ පරසක් වලින් ගිරිසු ආපු නිසා මේ පරසක් වලින් කියලා කිව්වේ මේ පිටදේශක්කාරයෝ ආපු නිසා ඒකුණ්ඩ තමයි ওই දේවල් ඔක්කොම ඕනේ ගම තිබුණේ. ඉතින් ඒකුන් දීලා ගියා. අල්මාරිය කියන එක දීලා ගියා යනකොට. දාගනින් පුළුවන් තරම් ඇඳුම් ටික එකතු කරලා ඔක්කොම ඔපස්සේ ඔපා ගනින් කියලා. ඊට පස්සේ කාවබෝ වෙන්න ගත්තට පස්සේ උන් හදලා එවුවා කාවබෝ වෙනවට තියෙන කාබූල කියලා જાතියක් තියෙනවා. ඕක දාපන් කියලා. දැන් මොකද කරන්නේ බලන්න. ඔබ අද ගෙදර ගිහිල්ලා බලන්න සිංහදී ඔබගේ කබඩ් ඇතුලේ ඔබ මාස 6කින් 10කින් ඇඳ නැති ඇඳුම් කොච්චර තියෙනවද කියලා කවදාකවත් ඔබ ඉවත දායිද බලන්න. ඔබ කොහොම තියාගෙන ඉන්නේ? ඔය තියාගෙන ඉන්න වාරයක් ගන්න සිංහදී යම් තණ්හාවකින් නම් ඔබ තියාගෙන ඉන්නේ. ඔබ අප්‍රමාණ දුක් විඳිනවා. ඉල්ලගෙන ඉන්නේ කන්නේ. ඔබ අඳින ඇඳුම් තියෙන්නේ බොහොම සුළු ප්‍රමාණයයි. හැබැයි කබඩ් පුරෝල ඇඳුම් කාටවත් අඳින්නත් නැහැ. අඳින්න දෙන්නේ හිතත් නැහැ. කවදාරි ඕනි වෙයි කියලා තියාගෙන ඉන්නවා. ඒකයි ස්වභාවය. ඒක තියාගෙන ඉන්න වාරයක් ගන්න ඔබ කෙලෙනවනේ. කබඩ් එකක් මේන්ටේන් කරනවා කියන එක කෙලෙන්නේ නැද්ද? බලන්න ඔබ කොච්චර අඳුම් මාසෙකට සැරයක් අස්පස් කරන්න ඕනේ. ඔබ නැත්තම් මීයෝ බෝ වෙනවා ඇස්සේ. කූමි බෝ වෙනවා ඇස්සේ. ඒක නිසා මාසෙකට සැරයක් ඕක ඇදගෙන දඟලනවා. ඉතින් අඳින ඇඳුම් 10යි නම් තියෙන්නේ, 5යි නම් තියෙන්නේ, තියෙන්නේ මේ විශේෂයෙන්ම පිරිමියාට නම් කිසි ප්‍රශ්නයක් නැහැ. පිරිමියාට තියෙන්නේ බොහොම සුළු ප්‍රමාණයක් විතරනේ ඇඳුම්. ඉතින් එහෙනම් මේ අඳින ඇඳුම් ටික තියාගත්ත ඉතුරු ටික ඔක්කොම නැති බැරි අයට දීලා දැම්. බලන්න සරල ජීවිතයක්. බොහොම පොඩි කවර් එකක ඇඳුම් ටික තියෙන. හරිම අල්පේච්ඡ ජීවිතයක් ගත කරා. කොහොම කරත් මිනිහදනේ මේ ලෝකේ ඉන්න අන්තිම සල්ලිකාරයා මෙතනට ආවා. ඒකත් කන්නේ අපි කන ප්‍රමාණය නෙමෙයි. ගොඩාක් සල්ලි තිබ්බ කියලා උට අලියෙත් තරම් කන්න පුළුවන්. නෑනේ ඒකත් කන්නේ ඒ ප්‍රමාණය විතරයි. ඒකත් අඳින්නේ ඒ ප්‍රමාණය විතරයි. ටිකක් හොඳ බ්‍රෑන්ඩ් එකක් අඳින්න පුළුවන්. ඒ අඳින්නේ එකපාරක් අඳින්නේ කොහොම මේ ටයිදා මේ ටයි එකයි කෝට් එකයි එක ෆුල් සූට් එක අඳිනවද? අපි අඳින හෝ මේ ඔබ අඳින ෆුල් සූට් එකම නෙමෙයි දෙයට අඳින්නේ. මේ සාමාන්‍ය දුප්පත්ම කෙනා අඳින ෆුල් සූට් එකමයි අඳින්නේ. බ්‍රෑන්ඩ් එක වෙනස් ඇති සල්ලි ගන්න වැඩි ඇති. එහෙම තේරුම් ගන්න. ඉතින් ඒක නිසා අල්පේච්ඡ ජීවිතයකටපත් වෙන්නේ. ප්‍රායෝගිකව මේ දේවල් වලේ දෙන්නේ. හැමදෙස්සෙම බලන්න තියෙන බහුබාණ්ඩිකත්වය කියලා කියන්නේ Tamanta ගෙනසින ගැනීමක් කියන්නේ. හැම මොහොතකම මේක බලන්න. එකක් නිසා දෙන්න කෙනෙක් දෙකක් නිසා දෙපාරක් දෙන්න බව හොඳට අවබෝධ කරගන්න. Tamange දරුවන්ට පවා ඒ දේ කියලා දෙන්න. පුතේ මේකයි. සල්ලි තියෙන සල්ලි තියාගෙන ඉන්න. බාණ්ඩ පරිහරණය කරද්දී අවශ්‍ය ප්‍රමාණයෙන් බාණ්ඩ පරිහරණය කරන්න. නැත්තම් නිකන් දුක් විඳිනවානේ. බලන්නකෝ ළමයිකුට ගෙනත් දෙන සෙල්ලම් බඩු දෙකේ size එක. පොඩි දාලේ සල්ලි ටිකක් තිබුණා කියන ඔක්කොම සෙල්ලම් බත් ටික ගෙදර. සෙල්ලම් කරන්න කාමරයක් වෙනම තියෙනවා ඒකට. දැන් මොකද කරන්නේ? සෙල්ලම් බඩු 10ක් තියෙන එක අපි ඉන්න දෙනේ ඒ ළමයා ඒ ළමයා. දවසකට 10 වතාවක් අරනවානේ. එකක් තියෙන එක ඒක සෙල්ලම් කර කර ඒක සෙල්ලම් කර කර ඉන්නවා. හැබැයි අර 10ක් තියෙන එක 10 වතාවක් අරනවා 10ක් නිසා ඌ පෙළෙනවා. ඉතින් ඒක පොඩි කාලේ ඉඳන් ඕක තමයි දෙන්නේ. සල්ලි තියෙන නිසා පුතේ අපිට සල්ලි තියෙන උඹට දෙන්නම් ඇති වෙන්නේ. ප්ලේ රූම් එකක් කියලා එකක් හදලා දෙනවා. මේක දෙල්ලම් කර කර හිටහම. පුළුවන් තරම් අනු මේ ගෙරත් දෙනවා දෙල්ලම් කරන බරු ටික ඔබට. දාලා පුරවනවා. මොකද තමන්ගේ මානෙ ලෝකෙට දෙන්න. ළමයා මොකද කරන්නේ? ඒව නිසා පුදුමාකාර පෙදීමකින් පෙදෙන්න පටන් ගන්නවා. දෙල්ලම් බඩුවක් කැඩෙන්න එක පෙදෙන. මේක දෙල්ලම් කරලා එක බිම ගහනවා. මොකද තව එකක් තියෙන නිසා. අරක බිම ගහුවම වන්දනවා ඒක. මේ පොඩි කාලේ ඉඳලාම ඔය පුරුද්ද ඇවිදilla තියෙනවා. හැබැයි පින්වදෙන 100 හැලයාගේ ඔහොම ලක්ෂණ තිබුණේ නැහැ. 100 හැලයා කියන කෙනා බොහෝම සෞභාග්‍ය සම්පන්න ජීවිතයක් ගත කළා බහුබාණ්ඩික වෙන්නේ නැතු. මේ පුළුවන් නම් ඔය බහුබාණ්ඩිකත්වයෙන් මිදෙන්න. බහුබාණ්ඩිකත්වයෙන් මිදෙන්න නම් මේ දහම අවබෝධ කරගන්නකොට ඒක මම ඒක කියන්නේ දහම අවබෝධ කරගන්නවත් එක්කම ආකල්පමේ වෙනසක් ඇති කරගන්න ජීවිතවල. ඒ ආකල්පමේ වෙනසත් එක්කම තමන්ගේ චරිත ස්වභාවය වෙනස් කරගන්න. ඒ මම මේ කියන්නේ හිඟන්න වගේ ඉන්න කියන එක නෙමෙයි. නාන්න නැතුව කුණු ගඳක ගහ ඉන්න කියන එක නෙමෙයි මම මේ කියන්නේ. ඒවත් හොඳට තේරුම් ගන්න. ඒ ක්‍රම වේදේ අනුගමනය කරන්න. එතකොට පින්වදින දෙවියොත් ඔබට වදින්නේ. ඔය අපේ මහත්මයෙක් විතර කියන කතාවක් තමයි nari hoti pada kaman nane deyo wedala yanawa නක් කියන්නේ. ඉතින් ඒක හරි වැදගත් කතාවක්. nari hoti ay ඕන තරම් ඒක ප්‍රශ්නයක් නෑ. දෙයිය වැදලා යනවා නම් එච්චරයි නෝමේ. nari hoti ibbaham අහත් පුරුෂය මොනවා කිව්වක් කමක් නැහැ නේ. තියෙන දේ සත්පුරුෂයන්ගේ සම්මානයට ප්‍රාප්ත වෙනවා නේද? සත්පුරුෂය වගේ කරනවා නම් සත්පුරුෂය ගුණ කියනවා නම් අසත් පුරුෂය මොනවා කිව්වම් මොකෝ? ඒක නිසා ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා මේ ගන්න ධර්මයේ තුන තමන්ගේ මේ රාග දේශ මොහ ලෝභ දේශ මොහ නැසෙන වෙලාවේ ඒ නැසෙන මට්ටමල තමන්ගේ ජීවිතවලත් ඒ වෙනස්කම් ඇති කරගන්න. නිකන් බහුබාණ්ඩික වෙලා තියෙන නිකන් අපරාධේ මේ දුක් විඳින්න හදන්න එපා. ඔබ සංකරණය කරන්න ඕනේ. සංකරණය කරන්න අප්‍රමාණ දුකක් විඳින්න ඕනේ. ඔය දුක් මොකටද විඳින්නේ? විපරිණාම වෙනකොට එහෙන් ආයතනයි මහ ගින්නක් දරාගෙන ඉන්න ඕනේ. මොනවටද ඔය? මිනිස් ජීවිතයක් හම්බුනේ ඔය ටික කරගන්නේ. ඒක නිසා පුළුවන් තරම් අල්පේච්ඡ ජීවිතයක් ගත කරන් මේ ධර්ම ඇසුරු කරගන්න. හැබැයි බැලුව බැලමට ඔබ හිඟන්නේ කියලා එහෙම පේන්න ඉඳ තියන්න එපා. බෞද්ධයෝ එහෙමයි නෙමෙයි. දහජරා ඇඳුම් එහෙම අඳින්න එපා. වැරැහැලි එහෙම අඳින්න මේ බෞද්ධයෝ නෙමෙයි. ඒගොල්ලන්ට කියන්නේ කවුරු කියලාද? අපුත්තක සිටුවරියෝ කියන. බුදුහාමුදුරන් කාලේ හිටිය අපුත්තක සිටුවරය. දරුව හැදුවෙත් නෑ මේක. මොකද මේ ධනේ වනසයි කියලා. ඇන්දේ මොකද්ද අමු රෙද්දක් වගේ එකක් යන්තම් ඇඳ ගහගෙන හිටියා. අස්තිය යදපු කරත්තයක් නෙමෙයි, ගොනෙක් යදපු කරත්තයක් ඇඳගෙන හිටියා. මොකද අස්සයට වියදම් වැඩි කියලා. ඉතින් ඔය මට්ටමත් තිබුණේ. එහෙම එකක් ගැන නෙමෙයි මේ කියන්නේ. ඉතින් බාණ්ඩ ඔක්කොම පිරිවරාගෙන හිටියා. නමුත් එකක්වත් පරිහරණය කළේ නැහැ. ඒ තරම් තණ්හා. එහෙම මට්ටමක් ගැන නෙමෙයි කියන්නේ. ඉතින් බාණ්ඩ එකට ඇලුම් කළා කියලා කියන්නේ තමන්ට දුකක් වෙන බව තමන් හොඳ ආකාරව වටහා ගන්න. ඒ වටහාගෙන ඉවරලා බොහොම අල්පේච්ඡ ජීවිතයක් ගත කරන්න. විශේෂයෙන්ම අද දවසේ තීරණයක් ගන්න ඔබ ගන්න ආහාර ගැන. අද දවසේ තීරණයක් ගන්න ඔබ ගන්න ආහාර ගැන. ඒ ආහාර වේල් ප්‍රමාණය ශක්තිය උපදවගෙන කොහොමද වීර්ය වඩාගෙන ඒක කරගන්න. සන්ධිස්ථානයක් එන්න එපා ජීවිතේ ඔකට තීරණයක් ගන්න. ඉතින් අද දවසේ තීරණේ ගන්න කොහොමද? වේල් තුනෙන් විතරක් යැපෙනවා කියලා අනිත් ඔක්කොම අහකට දාන්න. අනිත් අය කාපු දෙන්නේ ඒක ප්‍රශ්නයක් නෑ. ඔබ සද්ධර්මයේ අහනවා තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක දරුවෙක් කියලා ඔබ පිළිගන්නවනේ. එහෙනම් තුන් වේලට පස්සේ තුන් වේලට පස්සේගෙන සතියක් ඉඳලා බලන්න පිළිදෙන ඔබට මොන තරම් ශරීරයට සැහැල්ලුවක් ලැබෙයිද කියලා. තුන් වේලට පස්සේගෙන ඊට පස්සේ රාත්‍රී ආහාරයේ වර්ජනය කරලා බලන්න ඔබට මොන තරම් සැහැල්ලුවක් ලැබෙයිද. හැබැයි අසත්පුරුෂයෝ එක එක ආකාර දෘෂ්ටි දාන්න පුළුවන්. අසත්පුරුෂයන්ගේ ස්වභාවය තමයි අවිද්‍යාවෙන් පුරෝණ අනිත්‍ය. කරන්න දෙයක් නැහැ. අසත්පුරුෂයෝ මේ මුලාවෙන් ඉන්නේ. ඒගොල්ලෝ ඒක දන්නේ. ඒගොල්ලෝ හොඳයි කියලා හිතන දේ තමයි ඒගොල්ලෝ කියන්නේ. ඉතින් අසත්පුරුෂයන්ට පුළුවන් පින්වදින හැමදෙස්සෙම අපිට දෘෂ්ටි දාන්න. අවිව දෘෂ්ටිගත කරා. මේ දෘෂ්ටිගත කළාට පස්සේ ඔන්න එතනින් එහාට මොකද වෙන්නේ? අපි මේ දෘෂ්ටි නිසා පෙළෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ தත්ත්වේ උදා කරගන්න එපා. ඒක නිසා තමයි සත්පුරුෂයන් වහන්සේලා වැසුරු කරගෙන සත්පුරුෂයන් වහන්සේලාගෙන් මේ සත්බස ශ්‍රවණය කරන්නේ හැමතිස්සෙම. ඔබ අපි ගාවට ආවට පස්සේ කවදාකවත් පින්වදින ඔබට අසත්පුරුෂ අදහසක් අපි දෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේ ලෝකෙට දේශනා කරපු සත්බසෙන් හැරෙන්නේ නෙවෙයි වෙන කිසි දෙයක් අපි ඔබත් එක්ක කතා කරන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? ඔබට මේ සත්බස ජීර්ණ වෙනවා ඇඟට. සත්බස ඇඟට ජීර්ණ වෙනකොට ඔබ සත්පුරුෂයෙක් වෙනවා ඉබේ. ඒකයි සංඝරත්නයේ අසුර හරි වැදගත් දෙයක්. ඉතින් සංඝරත්නයේ අසුර කරනවා කියලා කියන්නේ මේ සංඝසාධාන මහ උත්තමයන් අසුර කරනවා. එතකොට හරි ආර්ය උත්තමයන් අසුර කරන්න මේ නිවන් මඟ සකස් කරගන්න ඒකටම දැඩි අදිස්ථාන හිමිතුම කටයුතු කරන පිරිසක් ඇසුරු කරන් ලැබෙන එක මහා වාග්යක්. ඒ වාග්යම ඒ වාග්ය ඔබ ලබලා තියෙනවා ගොඩක් දුරට තින්නතුනි. ඒ වාග්ය තුලින් තමන්ගේ නිවන් මඟ සකස් කරගෙන වැඩ පිළිවෙල කියදෙමු. ඉතින් ඔය අවවාදයේ බොහෝම ඉහළින් කරගන්න පුළුවන් නම් කාට හරි. ඉතින් හැමදාම අපි අවවාදයක් ගැන කතා කරමු. අපේ ජීවිත හදාගන්න එපා. නැත්තම් වැඩක් නැහැ. නිකන් බනහන යන්ත්‍ර විතරයි නැත්තම්. ජීවිතේ වෙනස්කමක් තියෙනවා. කෙනෙකුට වෙනවනේ මූ බනහන්න යනවානේ අපෝ හැමදාම බනහන්න යනවා. මූ තාමත් අරමනේ තාමත් මෙහෙමනේ තාමත් මෙහෙමනේ. එහෙම ඉතින් හරියන්නේ නැහැ. ටිකින් ටික ඒව තමන්ගේ ජීවිතේට දාගන්න. මොකද ඔබට අතහැරෙනවා නම් ඔබට යම් පුරුද්දක් තිබෙලා ඒ පුරුද්ද අතහැරි යනවා නම් කිනුදේ ළඟ ඉන්නාට තේරෙන්න ඕනේ මේක හිතියේ නම් මෙහෙමයි දැන් කොච්චර හොඳ වෙනසක් වෙලාද. දැන් ඊයේ අපි මේ මහත්මයෙක් කිව්වා. එයාගේ ගමේ හිටියලු මහත්මේ අසත්පුරුෂ ආශ්‍රයක් නිසා ඉතින් මේ මස් වැද්දෙක් වගේ ජීවත් වෙච්ච. ඉතින් දඩේ මේ යනවලු මාළු අල්ලන්න යනවලු මුළු රාත්‍රියක් තිස්සේම තනියෙන් ගිහින් මාළු අල්ලගෙන මාළු අරන් එනවලු. ඉතින් දඩේ මේ ගිහිල්ලා ඉතින් ආදිවාසීන් ඒ දේවල් කරනවා. එකම එක දවසක් ඉතින් මේ ධර්මයේ කතා කරලා වාහනයක යන මොහොතක මේ අපේ මේ ධර්මයේ CD එකක් අහන්න හම්බ වෙලා වාහනේ මෙතන ඉඳලා අවසානෙ දක්වා යන වෙලාවේ මේ CD එක අහන්න හම්බ වෙලා දැන් ඒ ඔක්කොම නවත්තර දැන් බොහෝම සතුටුසෙක් වෙලා සත්පුරුෂයෙක් කියලා තව මාස ආයතකින් පැවිද්දට එන්න ඕනේ කියලා මේ මොහකාරී දරු ප්‍රශ්නයක් අනි මොනව හරි ඇති ඒක විසඳලා දාලා පැවිද්දට එන්න ඕනේ කියලා අදිස්ථාන කරලා දෙන්නේ. ඔන්න බලන්න තියෙන්නේ සද්ධර්මයේ තියෙන ආශ්චර්යය. ඉතින් මේක සද්ධර්මය. ඒකයි මම කියන්නේ. මේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ තුලින් මේ තනසෙනවා පිරිස. මේ වගේ මහා පුරුදු තියෙන මිනිස්සු ඒ පුරුදු වලින් අයින් වෙලා රෝග දේශ මොහ නසාගෙන යන වැඩ පිළිවෙල කෙදෙන්නේ. අංගුලිමාල කියන මේ මහා දරුණු මිනිමරුවට මහා උත්තමයෙක් වෙන්න පුළුවන්කම හම්බුණා නම් මේ ධර්මයට පින්වතුනි මේ ලෝකෙ කොහෙද අඟුලි මාල්ලේ ඉන්නේ තව? ඒ තරම් මහා ධර්ම මිනිස්සු මේ ලෝකේ නැහැ. ඒක නිසා එක්කෙනෙක්වත් අතාරින්න ඕනේ නැහැ. දැන් බලන්න මේ අපේ මේ මහත්මයා. මේ මිනිස්යාට බලටි ගහන්න දුන්න නැත්තම් එහෙම. ඒකනේ මම ඔබට කියන්නේ. පාපයට පහර ගැහුවට පව් කරන කෙනාට පහර ගහන්න එපා කියලා. අර පව් කරන කෙනාට පහර ගෙවුවා නම් එහෙම අර මහත්ය බල ටිකක් අහන්න යනවා. අනේ මේ මූ මේ මාස් වැද්දා මුට මොන බනද කියන එහෙම හිතාගත්තා නම් මොකද වෙන්නේ? ඉතින් අදේ අර ඒ උත්තම වෙනස සිද්ධ වෙන්නේ නැහැ නේද ඒ චරිතය තුළ? දැන් බණ අහගෙන නිරන්තරයෙන් පුළුවන් හැම වෙලාවකම සද්ධර්මයේ ශ්‍රවණය කරගෙන තත්පුරුෂෙක් වගේ සමාජ ජීවත් වෙනවා. ඉතින් ඒ මනුස්සයා කියනවලු අනිත්‍යම විහිළු කරනවා කියලාද? ඔබ දැන් ඔබ මාළු අල්ලන්න යන්නේ නැද්ද? ඔබ දැන් බනහනවා නේ? ඔබ දැන් මාළු අල්ලන්න යන්නේ නැද්ද? ඔබ දැන් දඩේමේ යන්නේ නැද්ද කියේ කි. නීලු කරනවා මේ මනුස්සයාට. මේ මනුස්සයා ඒවත් ඉවසා දරාගෙන ඉන්න. මොකද සත්පුරුෂය අතුරක් තියෙන නිසා. දරා ගන්න බැරි වෙලාවක් ආවොත් එහෙම ඇවිදින්න අර සත්පුරුෂයත් එක්ක කතා කරනවා. මට මේගොල්ලෝ මෙහෙම කියනවා. එතකොට නැවත වාරයක් අර සත්පුරුෂයා විසින් කල්යාණ මිත්‍ර සම්පත්තිය උදා කරලා දෙනවා. අනේ ඔබ ගණන් ගන්න එපා. ඔහොම තමයි. ආදී වශයෙන් ධර්මයේ විග්‍රහ කරලා දීලා ආයෙ අර හිත සනසන. ඉතින් මෙන්න මේක තමයි පින්විතුනි. ඉතින් මේ සද්ධර්මයේ තියෙන ආශ්‍රය. ඒක නිසා තමයි මම ඔබට කියන්නේ පුළුවන් තරම් අසත්පුරුෂ ගති තියෙනවා නම් කාට හරි ඒ අසත්පුරුෂ ගති තියෙන අයට මේ CD එකක් අහන්න දෙන්න. අසත්පුරුෂ වෙලා තියෙන්නේ මොකක් හරි දෘෂ්ටියක් නිසා. ඒ දෘෂ්ටිගත වීම නිසා තමයි අසත්පුරුෂ වෙන්නේ කෙනෙක් හැමතිස්සෙම. ඒ හැරෙන්න අසත්පුරුෂ වෙන්නේ නැහැ කවුරුත්. ඒ දෘෂ්ටි වලින් මුදව ගන්න පුළුවන් සම්මාදිටියට පත් කරන දෘෂ්ටි මේ ඇද ගහලා තියෙන දෘෂ්ටි. ඇද ගහලා තියෙනවා නම් දෘෂ්ටියක් ඒ දෘෂ්ටිය ඍජු කර ගන්න ඕනේ වෙන්නේ මේ සද්ධර්ම. මේ පුළුවන් තරම් මේ සද්ධර්මෙම දෙන්න මිනිසුන්ට. කවුරු හරි කෙනෙක් මේ ගමේ හරි ඉන්නවා නම් කසිප්ප පෙරන ඒ කෙනාට හෝම යාප්පුවෙන් ඉඳගෙන ඒ කෙනාට දෙන්න සද්ධර්ම මේ CD එකක් අහන්න කියලා. තෝ කසිප්පකාරයෙක් තෝ කසිප්ප පෙරනවා තෝ නම් ආසමජ්ජාතිය කියලා පන්නලා දාන්න එපා. මොකද සත්වයේ කියලා කෙනෙක් මේ ලෝකේ නෑ පින්නතුනි. මේ ලෝකේ තියෙන සිත් පරම්පරාවක් විතර. ඉතින් ඒක මේ ගැඹුරු ධර්මයේ තියෙන ක්‍රමවේදය. සිත් පරම්පරාවක් විතරයි තියෙන්නේ. මේ කය සිත් පරම්පරාවකට අනුව වැඩ කරන ආකාරයක් විතරයි දිස් වෙන්නේ හැමතිස්සෙම. මිනිහක් මරන්න මහ කාලයක් යන්නේ නෑ. මිනිස්සෙක්ව මරන්න. ඒකට අදාළ සිත් පෙළ හැදෙනකොට විනාඩි 5ක් ඇතුළත ඔක්කොම සිද්ධ වෙලා ඉවරයි. එතනින් එහාට ඉන්නේ මිනි මරුවෙක් නෙමෙයි. නමුත් සමාජය ඒකට මිනි මරුවා කියලා සීල් එක ගන්න. මිනි මරුවා කියලා සීල් එක ගැහුවට පස්සේ එතනින් එහාට මොකද වෙන්නේ? අර ඒ හිත ඒ එතනින් එහාට ඒක තුල යන්නේ බොහොම අහිංසක අදහස්. ඒ අහිංසක සිත් පෙළ කියන්නේ නමුත් අර පෙර දිවිච්ච දෙයක් නිසා මොකද වෙන්නේ? ඒක කළා. කරන්න දෙයක් නැහැ. නමුත් එන සදහට මේකව මිනි මරුවෙක් කියලා ඉතින් ඔය කොහේ හරි දැනග හංගලා තියෙනවා. ඒ ලෝකෙට හරි විපතක් කියලා මේ කම්බි කූරු ටිකක් අසල දාලා තියෙනවා අපව ඉන්න බැරි නේ. ලොකු තාප වලින් වට කර. ඒකට කියනවා හිරමැදුර කියලා. ඉතින් ඕකේ ඉන්න පිරිසට ඕකේ ඉන්න පිරිසට පින්වතුනි හැම මොහොතකම සත්පුරුෂයන් වහන්සේ නමක් විසින් ඔය දුක් ඇද වෙලා ඇද ගහිලා තියෙන දෘෂ්ටිය කෙලින් කරන්න වැඩ පිළිවෙලක් කරන්න. අන්න හොඳ දෙයක් උදා වෙනවා. දැන් නිගමනේ හිතන්න මෙන්න මේ දේ. මෙතන ඔබට දැන් වාහනයක් එලවන්න පුළුවන් කමක් ඔබට තියෙනවනේ. වාහනයක් පදවන්න පුළුවන් කමක් ඔබට තියෙනවනේ. ඔබ සිහිපත් කරගෙන බලන්න සිංහදින ඔය වාහනේ පාරට දාන්න කලින් මොකද වුනේ කියලා. වාහනේ පාරට දාන්න කලින් රජයෙන් ඔබට කිව්වා උඹ ඔය වාහනේ අරගෙන ගිහලා එහෙම හප්පලා මිනිසුන්ගේ අතපය කන්න මිනිසු මරලා දේපොළ විනාශ කරන. ඒක නිසා උඹ ඔය වාහනේ පාරට දාන්න කලින් අපේ තියෙන සම්මතයක් ඒකට අනුව ලයිසන් එකක් ගනි. ලයිසන් එකක් ගන්න ඕනේ නේද පාරට වාහනේ දාන්න? ලයිසන් එක ගන්න කිව්වට පස්සේ මොකද කරන්නේ? ඔබ වරගෙන ගිහලා ඔබට දෙනවා පොතක්. මේ පොතේ තියෙන මෙන්න මේ මාර්ග නීති ටිකක් තියෙනවා. මේ මාර්ග නීති ටික හොඳාකාරවම බලන්න. මාර්ග නීති හොඳාකාරවම බලාගෙන ඉවරලා මෙන්න මේ විදියට කියලා ඊට පස්සේ තව ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක්වත් අරගෙන එයත් එක ගිහිල්ලා ඉවරලා මේක පුරුදු වෙන්න. වාහනේ හොඳට පුරුදු වුණාට පස්සේ ටෙස්ට් එකක් තියෙනවා ගිහිල්ලා වාහනේ මේ විභාගයේ තියෙනවා ඒකට ලියන්න. ඒකට ලිව්වට පස්සේ ඒකෙන් පාස් වුණාට පස්සේ ඔන්න ඩ්‍රයිවිං ලයිසන් එක කියලා එකක් දෙනවා. මෙන්න උඹට ලයිසන් දුන්නා. දැන් මේතනින් එහාට උඹට පුළුවන් මේ වාහනේ පදින්න කියලා. පින්වදිනේ ඔබගේ ශරීරය කියන්නේ ඔය જાතිය වාහනයක්. ඔය වාහනේ දෙන ඩ්‍රයිවර්ට අනුව තමයි ඔය වාහනේ ක්‍රියාත්මක වෙන්නේ. දැන් ඔබ සාන්තුරෙක් වගේ මෙතන ඉඳන් හිටියට එකපාරට ඕකට දැන් අමනුෂ්‍ය ඩ්‍රයිවර් කෙනෙක් ආවොත් එහෙම ඔළුව ගහලා දාලා ඉවරලා කුණු වරප රැලක් කියන්න පටන් ගන්න මෙතන. එහෙනම් ඔය වාහනයක්. ඔය වාහනේ ඕන කෙනෙකුට පදින්න පුළුවන් ඔබ දන්නේ නැති වුණා. ඔබ හිතන් ඉන්නේ ඕක මේ ඔබ කියලා. මේ කය ඔබ කියලා හිතාගෙන ඉන්නේ. නමුත් ඉංග්‍රීසියෙන් ඔය කය කියලා කියන්නේ තනිකර වාහනයක් විතරයි. ඔය වාහනේට බහින අමනුෂ්‍යෙකුට පුළුවන් එතනින් එහාට මේ දේවල් සිද්ධ කරන්න. අද ලෝකෙ වෙන ගොඩාක් සියදි විනාශා ගැනීම වලට හේතුකාරකයක් වෙලා තියෙනවා කිව්වොත් මේ අමනුෂ්‍ය ප්‍රශ්න. ඔබ ගෙනෙහි තරහ වෛරක්කාර අමනුෂ්‍යෙක් ඉන්නවා නම් ඒ අමනුෂ්‍යය ඇවිල්ලා ඔය ශරීරයට වැහුණා. එතනින් එහාට ඔය ඔබගේ සිත් පරම්පරාව ඔබගේ සිත් පරම්පරාව කියලා මම ගත්තට එහෙම ඒව නැහෙනේ. සිත් පරම්පරාවක් හැදෙනවා. ඔබගේ සිත් පරම්පරාව කියලා ඒව නැහැ. එතකොට ඔබ ඔය හැදෙන සිත් පරම්පරාව යටපත් කරගෙන ඒ සිත් පරම්පරාව නැගී හිටින්. දැන් මොකද වෙන්නේ? ඔය ශරීරයේ සාමුලින්ම පාලනය කෙරෙන්නේ අර අමනුෂ්‍යය තුලින්. ඒ අමනුෂ්‍යයට ඉන්න සිත් පරම්පරාවෙන් තමයි දැන් ශරීරය පාලනය වෙන්නේ. දැන් මොකද කරන්නේ? ඒක ඒ ඇඟට වැහුණාට පස්සේ දැන් ඕක අරගෙන යනවා මේ ශරීරය. ශරීරය තුලින් අරගෙන ගිහිල්ලා රේල් පාරට ගිහිල්ලා ඒ දැන් ඕනේ මොකද්ද? මරන්න. මරලා ඒ ලෝකෙට ගෙන්න ගන්න. මොකද පලිය ගන්න. මොකද සංසාරේ අපිත් මේ සාන්තුරේ වගේ ආපු අය නෙමෙයි. මිනිසුන්ට අඩන් තේට්ටම් කරලා මිනිසුන්ගේ විනාශයටපත් කරලා දැන් ඉතින් මොකක් හරි පිනක් පරිසම් දීපු නිසා මිනිස්සෙක් වෙලා ඉන්නේ. ඊට එහා ගියේ පිනක් පරිසම් දීපු නිසා සිංහතුනි දැන් බෞද්ධෙක් වෙනවා ඉඳගෙන සද්ධර්මයේ ශ්‍රවණය කරන. ඊටත් එහා ගිය නිසා සමේ සංඝයා වහන්සේ නමක් බවට පත් වෙලා නිවන් දකින්න දැඩි අරගලයක ඉදී ඉන්නේ. ඔන්න ඔයම කටයුතු ටිකක් තමයි වෙලා තියෙන්නේ. දැන් මොකද වෙන්නේ? අර අමනුස්සයා ඇඟට බැස්සෙ මොකටද? දැන් උඹට දෙන්නම් වැඩි. උඹ මරලා ඒ ලෝකෙට ගෙන්න ගත්තාම උඹගෙන් ওই පලිය ගත්ත හැකි. මොකද ආත්ම දෘෂ්ටිය තුල ඉන්නේ. එකම සත්‍යයක ඉන්නවා කියලා හිතාගෙන ඉන්න නිසා. ඔබත් එහෙමනේ. ආත්ම දෘෂ්ටිය තුල නෙමෙයිද? එකම සත්‍යයක ඉන්නවා කියන්නේ. නැත්තම් පින්වතුනි මේට මාසෙකට ඉස්සෙල්ලා ඔබට ඔබත් එක තරහකාරයෙක් එක තාම තරහයි. මේට මාසෙකට ඉස්සෙල්ලා ඔබට යම් කිසි වංචාවක් කරපු එකත් එක දැන් තරහයි නේද? තාම තරහයි නේද? මේට මාසෙකට කලින් ඔබගේ පුතාට වචනයක් කියපු එකත් එක තාම තරහයි නේද? ඒ වචනේ පිට වෙලා ඉවර වෙනකොටම පින්වතුනි ඒ සත්‍යය එතනින් ඉවරයි නේද? දැන් අලුත් සිත් පරම්පරාවන් යන්නේ. ඒ තාම තරහයි. එහෙනම් ඒ කියන්නේ මේ එකම පුද්ගලයෙක් මේක තුල ඉන්නවා කියලා නේද හිතාගෙන ඉන්නේ? අල්ලපු ගෙදර එකව වඩ මොකක් හරි අඩන් තේට්ටමක් කළා නම් එක දවසක් ඌත් එක තාම තරහ වෙලා ඉන්න. ඒකම තාම ජීවත් වෙනවා කියලා හිතාගත්ත නිසා. නමුත් ඇත්ත කතාව නම් පින්වතුනි ඒකම නෙමෙයි ජීවත් වෙලා තියෙන්නේ. ඒකට මතකෙහිඳ තමයි ඒක ඔය විදිහට හැදිරෙන්නේ. ආවර්ජිනේ කරන ගන්න පුළුවන් නිසා. නැත්තම් කවදාකවත් ඕක ඔහොම වෙන්නේ නැහැ. ආවර්ජිනේ කරන්න බැරි නම් හැම මොහොතකම ඉන්නේ අලුත් පුද්ගලයෙක්. හරිම සුන්දර වෙනවා ලෝකේ. හැම මොහොතකම ඉන්නේ අලුත් පුද්ගලයෙක්. හැමතිස්සෙම එතකොට අපිට හිතෙන්නේ මොකද්ද? අපි ගන්නෙ හැමතිස්සෙම ආත්ම දෘෂ්ටියකින්. ඒ කියන්නේ මෙහෙම එකක් තියෙනවා, මේ මේ මේකම තමයි මේ, මේකම තමයි මේ, මේකම තමයි මේ කියලා ගන්න වැඩ පිළිවෙලක් තියෙනවා. මට පොඩ්ඩක් අමතකුණා, මොකද කියාගෙන ආවෝ උදාහරණයක්. ආත්ම දෘෂ්ටි කතාව කියන්නේ ඉතින් මම මොකද්ද කියාගෙන ආවේ? හා දැන් අමනුෂ්‍යයා විදියට මොකද වෙන්නේ? අමනුෂ්‍යයා මේ ඇඟට බැහැලා, ඇඟට බැහැගෙන ඇදගෙන යනවා අර පලිය ගන්න කියලා. දැන් මේ කය පවත්වගෙන යනවා, කය උස්සනවා තියනවා, කය පාරයි මේ තනි කරම පිඟුදින් නිකන් හිතලා බලන්න. අර රොබෝ කෙනෙක් හදලා රොබෝ කෙනාගේ අතුලට ඔබ ගිහිල්ලා ඔබ මෙහෙම අත උස්සනකොට ඒක හැදිලා තියෙනවා කියලා, ඒ අත ඉස්සෙන් මේ අත අනික් අත උස්සනකොට අත ඉස්සෙන, කකුල උස්සනකොට කකුල ඉස්සෙන් මේ හැදිලා තියෙන යන්ත්‍රයක් ගැන හිතලා බලන්න. ඒ වගේම තමයි ඒක ඇතුළේ ඉඳගෙන මොකද කරන්නේ? ඒ සිත් පරම්පරාවේ ඒ සංකාර මෙහෙවන්න හැදෙන විඤ්ඤාණ නිසා ඒ විඤ්ඤාණ තුලින් කාය විඤ්ඤාණ හැදිලා ඒ කාය විඤ්ඤාණ හරහා ශක්තිය නිපදවගෙන යන ක්‍රමවේදයක් තියෙනවා. ওই ක්‍රමවේදයට මේ කය අරගෙන ගිහිල්ලා කෝච්චි පාට අරගෙන ගිහිල්ලා කෝච්චි එන වෙලාවට ඔහොම බෙල්ල තියාගෙන ඉන්නවා. දැන් මේ ඉන්නේ අමනුෂ්‍යයා තාම. කෝච්චි එන්න ඔන්න මෙන්න තියෙන වෙලාව ඇඟෙන් අයින් වෙනවා. ඒ වෙනකොට ඔබට සිහිය එනවා, සිහිය එනකොට කෝච්චිය මෙතන චංකාර බෙල්ල උඩින් යනවා. ඉතින් ඔය අතර හුරුව ඉතින් තව කෙනෙකුට ඉතින් ඔය මොකක් හරි කෙලි හුට පටයක් වෙලා තියෙන්න පුළුවන්. කෙල්ලෙක් එක තිබෙච්ච මොකක් හරි සම්බන්ධයක්, මොකක් හරි පොඩි දෙයක් තියෙන්න පුළුවන්. ඉතින් ලෝක සත්‍යය දැන් කියනවා මොකක්ද? කෙල්ලත් එක තරහ වුණු පෙම්වතා කෝච්චියට බෙල්ල තියයි. නමුත් වෙලා තියෙන්නේ සාමලිම වෙනස් දෙයක්. අතීත සංසාරේ තිබිච්ච ලොකු ගනුදෙනුවක් කියවිලා තියෙනවා. ඉතින් ඔහොම අවස්ථාවක් තියෙනවා. ඒක තමයි මේ විදිහේ ස්වභාවය. ඉතින් මේවා ඔක්කොගෙම මේ අත්මිදෙල යන ක්‍රමවේදයක් තමයි මේ හැදිලා තියෙන්නේ. ඉතින් ඒක නිසා කොහොම හරි කමන්නේ දැන් ඉතින් මේ ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතවලට මේ බුදුදහම ඇතුල් කරගෙන මේ කටයුතු ටික කරගන්න. මේ කටයුතු ටික කරගෙන ඉවර වෙලා කොහොම හරි උත්සාහ කරන්න මෙතනින් අත්මිදෙල යන්න. දවසින් දවස උත්සාහ කරන්න පින්විතින් මෙතනින් අත්මිදෙල යන්න. බහුපාණ්ඩික වෙන්නේ නැතුව, ආහාරයට ඇලින් නැතුව තමන්ව මිනිස්සෙක් කරගෙන ඉන්න. තිරිසනෙක් කරගන්නේ නැතුව මිනිස්සෙක් කරගන්න තමන් ඉසල. ඒ ආකාරයෙන් කටයුතු කරගෙන යන්න. දැන් තව බොහොම වැදගත් ප්‍රශ්නයක් තියෙනවා. මේ ලෞකික වැඩ තුල කර්මස්ථානයක් වැඩෙන බව දැනගන්නේ කෙසේද කියලා අනුකම්පාවෙන් පැහැදිලි කරන්න කියලා. ලෞකික වැඩ කරන වෙලාවට කර්මස්ථානයක් වඩන්නේ කොහොමද සහ වැඩෙන්නේ කොහොමද කියලා. කර්මස්ථානයක් වැඩෙන බව දැනගන්න තියෙන එකම ක්‍රමය තමයි තියෙන්නේ තමන්ට රාග කොච්චර තියෙනවද, දේශ කොච්චර තියෙනවද, මෝහ කොච්චර තියෙනවද කියලා අඳුනගන්න එක. එහෙම නැත්නම් කර්මස්ථාන කියන වැඩෙන්නේ නැහැ, නිකම් පද කිය කිය ඉන්නවා විතරයි. තමන්ගේ හිතේ විරස්කම තමන්ට තේරෙන්න ඕනේ. තමන් ඉස්සර රූපයක් දිහා දැක්කහම තමන් කොච්චර ඒකට ඇදිලා ගියාද දැන් එහෙම නැහැනේ. තමන්ට ඉස්සර කොච්චර රාග තිබුණාද? තමන්ට ඉස්සර කොච්චර තිබුණාද කාම තත්වය? ඔය දේවල් වැටහෙනවා. කෙනෙක් ඉන්න පුළුවන් ඉස්සෙල්ල මොකක් හරි දෙයක් දැක්කට පස්සේ ඉන්න බෑ, ඒක අසුරු කරන්නම හරීම ආසාවේ ඉන්න. එහෙම ආසාවක ඉන්න කෙනෙකුට පින්වතුනි කාලයක් තිස්සේ ධර්මයේ අසුරු කරලා කර්මස්ථාන වඩලා වඩන වඩන වඩලා ඒ වස්තුව තුර ආය දිහා දැක්කහම ඒ වස්තුව දැක්කට පස්සේ ඒ තරම් අර කාමයක් ඇදිලෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙනම් ඒ කියන්නේ මොකද්ද? මේ ආර්ය කර්මස්ථානයක් වැඩිම තුල අර රාගයේ ෂේ වෙලා යම් ප්‍රමාණයක. ඔන්න ඔය ක්‍රමයට තමයි අඳුරගන්න පුළුවන්. ඒකයි කියන්නේ භාවනා කරලා ඉවර වෙලා භාවනා වඩලා සමාජයට එනකොට, සමාජයට කියලා කිව්වේ යා භාවනාවෙන් ඇස් දෙක අරගත්ත වෙලාවේ. මේ භාවනා ලෝකෙන් අයින් වෙලා භාවනාවෙන් ඇස් දෙක අරගෙන බින්ද පාතේට හරි ගෙදර මේ කොහෙ ගම්මානෙට එනකොට එක එක ආකාරයේ රූප වේදනා සංඥා සංකාර විඥාන ලැබෙන්න පටන් ගන්නවා. ඒව ලැබෙන්න පටන් ගන්නකොට ඒවට මොන තරම් තව උපාදාන වෙලාද තියෙන්නේ කියලා Tamanට වැටහෙනවා. ඉස්සර නම් අර කුරුල්ල කෑ ගහද්දි පුදුමාකාර මිහිරියාවක් දැන්න ඒ විදිහ ඒක දිහා හාගෙනම හිටියා. දැන් මේ කැලේ ඉන්න කෙනෙක් ගැන මම මේ කියන්නේ. නැත්තම් කෙනෙක් කියන්න පුළුවන් සමාජයේ ඉන්න මොනේ එහෙනම් ඕක දැනගන්න කියලා. කැලේ ඉන්න කෙනෙක් ගැන මම කියන්නේ. ඒතකොට කැලේ ඉන්න කෙනෙකුට සමහර වෙලාවට කාන්තාවක් පේන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මේකට කාන්තාවම නෙමෙයි කාමිය කියලා කියන්නේ. කාමයේ දරවන වස්තු ඕනි තරම් තියෙනවා. එතකොට එක මොකක් හරි දෙයක් දැන් සතේ කුරුල්ලෙක් ඉන්න මේ කුරුල්ල කෑ ගන්න දිහා දැක්කාට පස්සේ මෙච්චර කල් හොඳට අහගෙන හිටියා මේ මුල් කාලේ. අනේ කොච්චර සුන්දරද කියලා අහගෙන හිටියා. ඒ කියන්නේ පිළිතුරු මේ શબ્දයට උපාදාන වෙලා ඒ શબ્ද රූපේ උපාදාන කරගත්ත, ඒකින් එන වේදනාව උපාදාන කරගත්ත, සංඥා සංකාර විඥාන උපාදාන කරගත්ත. ඒ උපාදානය නිසා ඒ දේ නැවත නැවත ලැබීමේ දැඩි ආසාවක් හිටියා. මොකද උපාදාන වෙච්ච එකක් නොලැබී යනකොට මොකද වෙන්නේ? පෙළෙන්න පටන් ගන්නවා. ඒකයි උතන තියෙන ප්‍රශ්න. එන උපාදාන වෙච්ච එකක් ලැබෙන්නේ නැතිකොට පෙලෙන්න පටන් ගන්නවා. පෙලෙන්න මොකද කරන්නේ? ඒක ලබා ගැනීම දැඩි අරගලයකේ දෙන. මොකද අර ආස්වාදයේ ඕන නිසා පෙලීමට කවුරු කැමති නැති නිසා. එහෙනම් එහෙම හිටපු කෙනා දැන් මේ සද්ද එනකොට දැන් මේ මාර්ගයේ වඩලා ඉන්ද්‍රිය භාවනාව කළා මේ කන සංකතයි පටිච්ච සමුප්පන්නයි කය ධම්මයි වය ධම්මයි කියලා වඩලා ඉවර වෙලා ශබ්දේ සංකතයි පටිච්ච සමුප්පන්නයි කය ධම්මයි වය ධම්මයි සෝත විඥානයේ සංකතයි පටිච්ච සමුප්පන්නයි කය ධම්මයි වය ධම්මයි සෝත සම්පස්සේ සංකතයි පටිච්ච සමුප්පන්නයි කය ධම්මයි වය ධම්මයි සෝත සම්පස්සජා වේදනාව කය සංකතයි පටිච්ච සමුප්පන්නයි කය ධම්මයි වය ධම්මයි කියලා වඩාගෙන ගියා. ඕක වඩාගෙන ගිහිල්ලා දැන් මොකද වෙන්නේ කියලා ඒ ශබ්දේ ආපහු එනකොට අර තරම් පෙලෙන්නේ නැහැ. මොකද හේතුව මෙච්චර කල් හරි වටිනකමක් තිබිච්ච නිසා, හරිම වටිනවා කියලා හිතාගෙන හිටපු නිසා තමයි සිංහදෙනි ඒකට අනුව දෘෂ්ටිගත වෙලා අර තෙලෙන්න පටන් ගන්න යරක නැතිකොට. ඉතින් එතනින් නිදහස් වෙලා ගියාට පස්සේ දැන් මොකද වෙන්නේ? ඒ තරමට වටිනකමක් නැති වෙනකොට අර තරම් තෙලෙන්න පටන් ගන්නේ නැහැ දෙයක් නිසා. ඒක නිසා ඔන්න ඒක හොඳ ආකාරයෙන් වටහා ගත්තා. ඔබ මේ ලෝකේ පෙළෙන දේවල් ගැන හොඳ වැටහීමක් තියෙනවා. එවනම් ඔන්න ඔය විදිහට පින්විතින අර කැලෙන් එළියට එන මොහොතේදී, එහෙම නැත්නම් මේ කැලේ මේ භාවනාවේ නිදාස් වෙලා ඒකට මේකට සැරිසරන මොහොතේදී මේ මානසික මට්ටමින් අයින් වෙලා ඉන්න මොහොතේ තමන්ට දැනගත්ත හැකි තමන්ගේ මානසික මට්ටම කොච්චරද කියලා. ඔන්න ඔය තුල තමයි අපි කර්මස්ථානයක් වැඩුවාට පස්සේ මේ කර්මස්ථානේ වැඩුණද කියලා දැනගන්න. ඉතින් කවදාකවත් ඔබ ගිහිලා ඔබ කර්මස්ථානයක් වඩලා ඉවරලා ඔබට කර්මස්ථානයේ දුන්න භික්ෂූන් වහන්සේකින් හෝ දේශකයාගෙන් ගිහිලා අහන්න එපා. මම කර්මස්ථානයේ වැඩුවා, මට කර්මස්ථානයේ වැඩිලාද දැන් තියෙන්නේ කියලා. ඒක තමන්ට තියෙන උත්තරයක් නිසා පිළිගන්නේ තව කෙනෙකුට ගන්න පුළුවන් උත්තරයක් නෙමෙයි. එහෙනම් කර්මස්ථාන කියන ඒවා වඩන්නේ කර්මස්ථානගත කරගන්න. කර්ම කියලා කිව්වේ මොකද්ද? මේ භව හැදෙන එකින් එන කර්ම. ඒක රාග භව, ද්වේෂ භව, මෝහ භව නිසා මොකද වෙන්නේ? කර්ම භව, උප්පත්ති භව සකස් වෙන්නේ. එහෙම ක්‍රම වේදයක් තියෙනවා. එහෙනම් ඒ විදිහට සකස් වෙලා එනවා නම් දැන් මෙතනින් එක නැති කරගන්න නම් කර්මයේ ආස්ථානගත කරගන්නවා කියලා කියන්නේ මෙතර වෙලා තිබිච්ච මේ උපාදාන ස්වභාවය නැති කරගන්න. උපාදානය නිසානේ භව සකස් වෙලා ඉන්නේ. එහෙනම් උපාදාන නිසා භව සකස් වෙනවා නම් මොකද කරන්නේ? ඒ භවය නැති කරගන්න වැඩ පිළිවෙලක යෙදෙන. රාග භව, ද්වේෂ භව, මෝහ භව දුරු කරගන්න වැඩ පිළිවෙලක යෙදিলে යනවා හැමතිස්සෙම. එහෙනම් කර්මස්ථානයක් වඩන්නේ ඒකට. එහෙනම් දැන් හිතාගන්න මෙතනින් එහාට ඔබ කර්මස්ථානයක් වඩද්දි මාසයක් කර්මස්ථානයේ වැඩුවා, ඊට පස්සේ බලනවා ලෝක සිසාර. ඒ වන්න වෙලාවට තිබ්බටත් වඩා වැඩි නම් ඒ කර්මස්ථානයේ වන්න එක වහ වහ නවත්ත ගන්න ඕනේ. හේතුව මොකද? ඒ කර්මස්ථානයේ තමන්ට පත්තියන් වෙන එකක් නෙමෙයි. ඒක තුළින් තමන් විශ්ීප්තතාවයට පත් වෙනවා මිසක් එතනින් එහාට මාර්ගය වැඩෙන්නේ නැති වෙයි. එනනම් හතියක් විතර දේ හතියක් විතර හොඳට මාර්ගයේ වඩලා ඉවරලා හොඳට බලන්න ලෝකේ සිසාරා දැන් කොහොමද කොච්චර උපාදාන තියනවාද කියලා. කොහොම කළත් උපාදාන තියෙන්නේ පහයි. ඔය පහටනේ උපාදාන වෙන්නේ කොහොම කළා? මුළු ලෝකෙට උපාදාන වෙනවා කියලා කියන්නේ ලෝකයට උපාදාන වීම සමානයි පහට උපාදාන වීම. ඒකයි තින්නේ. එහෙනම් ඔය පහට කොයි ප්‍රමාණයෙන් උපාදාන වෙලාද කියලා බලන්න. ඒක Tamanne රූපයක් දිහා දකින්නකොටම තේරෙනවා. ශබ්දයක් ඇහෙනකොටම තේරෙනවා. ඉස්සර අපිත් කැමති බොහොම සංගීතයට. ඉතින් කාලයක ඉඳලා සංගීතයේ තිබුණත් එකයි නැතත් එකයි. ඉතින් අපි හැමෝම පින්වතුනි ඔය බෝට්ටුවේ තමයි යාවේ. ඒකයි මම කියන්නේ. මේ උඩින් පාත් වුණා නෙමෙයි. මේක පෙරහැරක් කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙන එක නෙවෙයි පෙරහැර කියන එක සංකේතවත් කරන්නේ මේ විදිහට. ඔබ බලන්න ඔබේ කටින පෙරහැර දිහා. කටින පෙරහැරේ ඉස්සරහින්ම වඩිනවා කටින ජීවිතේ හෝ එහෙම නැත්නම් ධාතුන් වහන්සේ පිරිවරාගත ධාතු කරුණුව වඩම්මනවා ඉස්සරහින්. පිටිපස්සෙන් මෙන්නේ පින්වතුනි අර අයිලයක් හදාගෙන අයි කරත් එක අයිලයක් හදාගෙන කරත් ඒ අයිලිය උඩට නැගගෙන මූණකුත් දාගෙන ලෝකෙට මූණ පෙන්වන්න බැරි මට්ටමක් හදාගෙන ඉවර වෙලා ඒකට අනුව කුණු හරප කී කී එන කොල්ලෙක් තමයි අර කීන්නේ. ඒකට හරියන්න ඒ ගතියට ගැළපෙන පිරිසක් එතන යනවා. කොල්ල කුරුට ටිකක් එතන දැකලා තියෙනවා නේද පෙරහැරව. එතකොට කොල්ල කුරුට ටිකක් එතන එකතු වෙලා ඉඳගෙන අරය උඩින් කුණු හරපයක් කියනකොට ඒකට අදාළව යටින් කුණු හරප කියාගෙන අර ගතියට ගැළපෙන පිරිසක් එතන යනවා. ඒකට පොඩ්ඩක් ඉස්සරහින් යනවා පින්වතුනි බෙරගා බෙරේ කට්ටියක් බෙර ගහනවා කට්ටියක් ඒකට අනුව නටනවා. අතනින් යන්තම් නිදාස් වෙච්ච පිරිසක් දැන් මොකද කරන්නේ අර නැටුම් ගයුම් ඒ ආදී වශයෙන් ඒ දේවල් ප්‍රමණය කර කර එතන යනවා. ඉතින් වරදක් නැහැ. ඒ අයව දැකලා තුනෝද කිය මුන්ට නිවන් දකින්න පුළුවන්ද මේ මොන හරද්ද කියලා කිව්වොත් එයා වැරදි. මේ පෙරහැරේ එන කට්ටියක් පින්වතුනි අපි හැමෝම. ඔය හැම කෙනෙක්ම කවුද හරි දවසක අර අයිලේ නටපු පිරිසක් තමයි ඔය ඉන්නේ. මේ කට්ටියක් බෙරග ගහ මෙතන යනවා ඒ පිරිස. ඊට පස්සේ තව කට්ටියක් මල් බයිසිකලයක මල් බයිසිකල මේ බයිසිකලයකට මල් ටිකක් ගහලා ඉවර වෙලා මල් ලත්තක් ගහගෙන මේ මල් බයිසිකල යනවා කියලා තව පිරිසක් යනවා. තව පිරිසක් මොකද කරන්නේ කොඩියක් අරගෙන ඉවරලා ඒ කොඩිය අරගෙන යනවා. තව පිරිසක් මොකද කරන්නේ මගේ සීසතම මේ සාසනෙට දුන්නා කියලා අදිස්ථාන කරගෙන සීසතක් අරගෙන යනවා. ඔය ක්‍රමවේදයට ඊට පස්සේ තව කට්ටියක් එතන ඉඳගෙන මුරායුද අරගෙන යනවා. මට වෙන ආයුධයක් ඕනේ නැහැ. තියෙන එකම ආයුධය ත්‍රිවිධ රත්නේ ආයුධය විතරයි. ඒක විතරයි මට අවශ්‍ය. ආර්ය මෛත්‍රී ආයුධය මට හොඳට ඕම ඇති කියලා මේ ඔක්කොම ආයුධ සාසනෙට පූජා කළා කියලා මුරායුද පූජා කරන්න බලාගෙන මුරායුධයක් අරගෙන යනවා තව කට්ටියක්. ඔය විදිහට ඉතින් ඉස්සරහින් ඔහොම ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ මල් ටිකක් අතින් අරගත්ත උපාසක උපාසිකා පිරිසක් යනවා. එතනින් එහාට තියෙනවා ජීවරයක් දරාගත් ඒ උත්තම භික්ෂු භික්ෂුණීන් වහන්සේලා එතනින් ඉස්සරහා ගමන් කරනවා. එතනත් ඉස්සරහින් ධාතුන් වහන්සේ වඩිනවා. එහෙනම් දැන් ඔන්න හිතලා බලන්න ඔය පෙරහැර. මේ පෙරහැරට ඉස්සරහින් ඉතින් කසකාරයෝ ටිකක් අසක ගහ යනවා. කියනවා මොකද්ද ලෝකෙට මේන්න පෙරහැර එනවා මේන්න බලපන් උඹලගේ සතර ගවන මේ සතර ගවන බලපල්ලා මේ වෙන්න ඉස්සරහින්ම ධාතුන් වහන්සේ වඩිනවා පිටි පස්සෙන්ම රයිඩ් ඉන්න එකා වඩිනවා ඔන්න ඔය ටික තමයි උඹලට තියෙන්නේ මග දෙපතර රැස් වෙලා බලපල්ලා මේ යන්නේ සූචිය මේ තියෙන්නේ මෙතන උඹ කොතනද ඉන්නේ කියලා බලපල්ලා ඒ ඉන්න තැනට එකතු වෙයලා කියලා තමයි අර කසකාරයා කස ගහ යන්නේ. ඒක තමයි ලෝකෙට එයා කියන්නේ කස ගහ ගහ යන ගම. වරෙල්ල දෙපැත්තට එකතු වෙයලා උඹලට ගතියට ගැලපෙන්නේ කොතනද අන්නේ ගතියට එකතු වෙයලා ඇවිදින්න කියලා. එහෙම නේද පෙරහැරට එකතු වෙන්නේ. බලන්න හොඳට ඒ පෙරහැර යන වෙලාවට එතනින් ඔන්න මේ ගෙදරින් කට්ටිය එළියට බහිනවා අර ගෙදරින් කට්ටිය එළියට බහිනවා. ඒ ගෙදර හිටපු උපාසකම්ම කවදාකවත් අර අයිල ගාවට ගිහිලා අයිල කරත් යනවා. එතන එකතු වෙන්නේ ගිහිල්ලා නෑ. ඒ කියන උපාසකම්මන්ට ගිහිලා ධාතුන් වහන්සේ ගාවට එකතු වෙන්නත් පුළුවන්. ඒත් බෑ. භික්ෂුන් වහන්සේලා ගාවට එකතු වෙන්න පුළුවන්ද? භික්ෂුණීන් වහන්සේලාට එකතු වෙන්න පුළුවන්ද? බෑ. උපාසිකාව කියන දණ්ඩ ගිහිල්ලා එකතු වෙනවා. අන්න බලන්න අර ගතිය ගැළපෙ ගැළපෙ අර මුළු ගමම එකසේසත් වෙනවනේ. මුළු ගමම තින්නේ මේ පෙරහැරේ යනවා එතකොට. හැබැයි ওই පෙරහැරේ යනකොට මේ ඉස්සරහින්ම ධාතුන් වහන්සේ වඩිනවා. ධාතුන් වහන්සේ වඩිනවා කියලා කිව්වෙ මහරහතන් වහන්සේව හෝ බුදුන් වහන්සේව සිහිපත් කරගන්න. අපි මහරහතන් වහන්සේ කියලා ගත්තොත් එහෙනම් මහරහතන් වහන්සේ නම කවදාකවත් පිටුතුනේ ආපතර හැල්ල බල්ල කියයිද? නොදකින් විතරක් බලහංගු මං ඉන්න තැන උඹලා ඉන්න තැන ටිකක් බලහංගු උඹලා මොන යක්කුද කියලා අහයිද කවදාවත්? නෑ. මොකද උන්වහන්සේ දන්නවා උන්වහන්සේත් පටන් ගත්තා අර අයිලේ ඉඳගෙන. උන්වහන්සේත් යම් කාලයක් අර අයිලේ නටනට තමයි ආවේ. ඊට පස්සේ ඕකෙන් බැස්සා බැහැලි ඉවරලා අර අර්ථෙන්ට ආවා මෙතෙන්ට ආවා මෙතෙන්ට ආවා මෙතෙන්ට ආවා දැන් උන්වහන්සේ වැඩ ඉන්නේ අතන. ඔන්න ඕක තමයි පිටුතුනේ හැම මොහොතකම සිහිපත් කරගන්න. ඒක නිසා කවර කවදාකවත් ඔබට බෑ තව කෙනෙකුට ඇඟිල්ල දික් කරන්න. හේතුව අපි හැමෝම මේකේ ආපු නිසා. එහෙනම් මිනිතුනි අපිටත් කාලයක් තිබුණා සංගීතයක් දාලා ඉවරලා ඕකට නට නට ඉන්න කාලයක් තිබුණා. එහෙනම් දැන් ඒකට නට නට ඉන්නේ උන්ට දොස් කියලා හරියන්නේ නැහැ. මිනිතුනි නට නට ඉඳීමෙන් ඇති පළක් නැති කමටයි දොස් කියන්නේ. මේ නට නට ඉඳීම කියන කාර්යයක් තියෙනවා නම් අන්න ඒකේ ආදීනව දකින්න තියෙන්නේ. නට නට ඉන්නේ කාලේ දොස් කියලා හරියන්නේ නැහැ. එහෙනම් මේ මුලා දෘෂ්ටියකටපත් වෙලා මේවා හරි සාරයි කියලා හිතාගත්ත නිසා තමයි මිනිතුනි එයා ඒක කරන්නේ. නිකමට හිතල බලන්න වික්ෂුන් වහන්සේලා පිරිසක් ඉන්න තැන කොච්චර සංගීතයක් දැම්මත් ඔබට නටන්න හිතේවි. ඔය දෘෂ්ටිගත වෙලා ඉන්න කවුරුණක් කමන්නේ නැති කෙනෙක් වික්ෂුන් වහන්සේලා පිරිසක් විතරයි ඉන්නේ. ඒ ඉන්න තැන සංගීතයක් දාන ඔය සංගීතේ නටන්න හිතේවිද හවදක්? නැහැ. හැබැයි අසත්පුරුෂ පිරිසක් වටේ ඉන්නකොට ඒ අසත්පුරුෂ පිරිසෙන් පුළුවන් තරම් ඒකට අවශ්‍ය ආහාර ලැබෙනකොට මොකද කරන්නේ? උඩ පැන පැන නටන්න පටන් ගන්නවා. එහෙමයි ඔය ක්‍රමයේ හැදේ. කවදාකවත් කෙනෙක් තනියෙන් නටන්නේ නැහැ. කවුද පිංගුදුන දොරවහගෙන නටයි? කවදාකවත් ජීවිතේ ඔබ දැකලා තියෙනවද කවුරු හරි කෙනෙක් කාමරයේ දොරවහගෙන ඉන්නලා සංගීතයෙන් මං කියන්නේ මේ තරගයකට යන්න පුරුණු වෙන කෙනෙක් නෙමෙයි. විනෝදයේ උදෙසා නටන කෙනෙක්. විනෝදයේ කියන එක එහෙනම් පිංගුදුනේ ගන්න ඕනේ Taman තනියෙන්. නේද? බත් ටිකක් කාලා විනෝද වෙන්න ඕනේ කා මුළු ගමටම කතා කරලා බත් කන්නේ නැහැ. තනියෙන් බත් කනවද? එහෙනම් මේ නැටුමෙන් විරෝධත්වයට පත් වෙනවන පිංගුදුනේ එතනට අනිවාර්යයෙන්ම අසත්පුරුෂ ඇසුරක් ඕනෙමයි. නැත්තම් නැටුමින් විනෝදත්වයට පත් වෙන්න බෑ. පාරේ නටන නැට්ටුව ටිකක් බලන් පෙරහැරේ නැට්ටුව නටනට යනවා. වෙල්ෙලිය ගාවින් ඇරෙඩු නටනවාද? නෑ. හැබැයි ටවුන් එකට වැස්ස ගමන් මොකද වෙන්නේ? කරණං ගගහ එහෙට මෙහෙට පැද පැද මහා ඒ කියන අමුතු රංගනයේ හෙදෙනවා. හේතුව මොකද? මහා පිරිසක් අපි දිහා බලන් ඉන්නවා කියලා හිතාගන්න. යෝග තමයි ස්වභාවය. එහෙමනම් මේ මේ ලෝකේ තියෙන යථාර්ථය බුදුදහමෙන් ඔබ තේරුම් ගන්න ඕනේ හැමතිස්සෙම. එහෙනම් දැන් කර්මස්ථානයක් වඩනකොට ඒ කර්මස්ථානය තුල තමන්ට මොනවද ලැබුණේ කියන එක ගැන මෙනෙහි කරන්න පුළුවන් තමයි. ඒ තමන්ට මොනවද ලැබුණේ කියන එක ගැන මෙනෙහි කරනකොට තමන්ට තේරෙනවා තමන් තුල කොච්චර රාග දේශ මොහොචය වෙනවද කියලා. මට මේ ගෝණි ගණන් රාගය තිබ්බා, ද්වේෂය තිබ්බා, මොහොහය තිබ්බා. අනේ දැන් ඒවා අඩුයි. එහෙනම් මේ කර්මස්ථානය නිසානේ මට ඒක වුණේ. එහෙනම් අන්නේ විදිහට පිංගුදිනේ කර්මස්ථානයේ දිගින් දිගටම වඩාගෙන යනවා. ජීවිතයේ තුල කර්මස්ථාන තියෙනවා. ලෝකෙන් ආපු ගමන පිංගුදිනේ ලෝකෙම නේද ඈතර වෙන්න තියෙන්නේ. මේක හරියට මම ඔබට කිව්වනේ. මේක හරියට මේ ගංගාවක් ගලනවා වගේ වැඩ. ගංගාව පල්ලෙහාට ගලාගෙන යනවා. ඉස්සරහා තියෙනවා තනිකරම දියල්ල. දියල්ලෙන් පල්ලෙහාට වැටෙනොත් මොනවා වේද දන්නේ නැහැ. ඒක නිසා මොකද කරන්නේ? දියල්ලට ලං වෙන්න කලින් බිමට පැනලා මේ ගඟට පැනලා විරලා පීනනවා. කොටයක් අහුවෙලා දැන් මනුස්සයා කියන කොටේ අහුවෙලා නෙවෙයි. ඔය කොටේ අහුවෙලා ඔය කොටේ දිගේ පාවි පාවි පල්ලෙහාට එනවා. ඉතින් පල්ලෙහාට එනකොට දැන් මනුස්ස ජීවිතයක් නිසා ගිලිලා මැරෙන්නේ නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. ඔය කොටේට ගොඩ වෙලා තියෙන එක එක જાතිය පිරිස. දැන් එතකොට නයි ඉන්න පුළුවන් ඕකේ. මේ කඩි ඉන්න පුළුවන් ආදි වශයෙන්. එහෙනම් මේ සතුටින් එහෙම ඉන්න පුළුවන් තත්ත්වයක් උදා වෙලා නැහැ කොටේ උඩ උනා. දැන් මොකද වෙන්නේ? ඔය කොටේ ඕම පල්ලෙහාට ගහගෙන එනවා. පල්ලෙහාට ගහගෙන ඇවිල්ලා කොයි දාරිය දියල්ලෙන් පල්ලෙහාට වැන්නොත් එමේ එතනින් එහාට ඉවරයි. ඒ ගැන හොයන්න දෙයක් නැහැ. ඒක නිසා මොකද කරන්නේ? දියල්ලෙන් පල්ලෙහාට එන්න කලින් ඉක්මනට ගඟට පයින්. එහෙනම් ගඟට පැන්න කියලා කියන්නේ පින්තුනි ආපු ගඟ දිගේම නේද ආපස්සට යන්න තියෙන්නේ. ඒකනේ ලේසිය. උඩුගම් බලා පීනන්න තියෙනවා කිව්වා මිසක් පින්තුනි තථාගතයන් වහන්සේ දේශනා කළ නෑදී ආතුඩින් ඉගිල්ලෙන්න තියෙනවා කිය. ආතුඩින් ඉගිල්ලෙන්න තියෙනවා කිව්වනම් නිවන් දකින්න පුළුවන් ද කාටවත්? බැ. උඩුගම් බලා පීනන්න තියෙන. එහෙනම් රාග ද්වේෂ මෝහ කරගෙන ආපු පාරේම ආපස්සට උඩට යන්න නිදී. එහෙනම් පින්තුනි ලෝකෙන් ආවනම් ලෝකෙන් එතර වෙන්නත් ලෝකයේ දිගේම නේද යන්න තියෙන අපා. එහෙනම් කර්මස්ථාන කියනේ මේ මුළු ලෝකෙම නැද්ද ඔබට? ලෝකෙ කොහේ බැලුවත් කර්මස්ථාන කියනේම නැද්ද? බලන්න ඔබ යනවා පාටියකට. පාටියකට ගිහිල්ලා දැන් මේ පාටියේ ඉන්නවා. ඔබට දැන් ඉස්සර නම් පාටියට ගියාට පස්සේ යාළුවෝ ටික කතා කළා. මේසයක් වටේට වෙලා ඉඳගෙන අර කොටිකක් බීලි වෙලා බයිට් එකක් කාලා ඊට පස්සේ ලෝකයේ තියෙන ප්‍රශ්න විසඳෙන්න ඉන්න වැඩපිළිවෙලක් තිබුණා. නමුත් දැන් ඔබට ඒක ඒ ආස්වාද නෑ ඒකේ. ඒකට හේතුව මොකද? සත්පුරුෂයන් වහන්සේලා මුණ ගැහිලා සත්පුරුෂයන් වහන්සේලා නිගාවට පත් කරන දෙයක් තියෙනවා. ඒ දේවල් මම කරන්නේ නෑ කියලා අදිස්ථාන කරගෙන ඒවට තිබුණා නම් යම් සාරයි කියන හැඟීමක්. ඒ සාරත්වයේ දුර වෙලා තියෙනවා. ඔබ හොඳට මතක තියාගන්න ඔබ යම් දෙයකින් ගැලවුණා කියලා කියන්නේ පිටුදින ඔබ ඒ සාර යම් දෙයක් සාරයි කියලා හිතාගෙන ඉඳලා ඒක නැති වුණා කියලා. ඒ හැරෙන්න ඔබට ගැලවෙන්න බෑ කිසි දෙයකින්. ඔබට ඒ තිබිච්ච දෘෂ්ටිය පහ වුණා කියන එක තමයි මේ කියන්නේ. සාරයි කියන මුලා දෘෂ්ටියක් තිබුණා. ඒ දෘෂ්ටිය පහ වුණා. ඒක නිසා ඒ පිළිබඳ දැන් හැඟීමක් නැහැ. ඒක නිසා ඔබ ඒ ගැන පෙළෙන්නේ නැහැ. ඔබ ඒ ගැන පෙළෙනවා නම් පිටුදින සමහර මිනිස්සු ඉන්නවා පාටියකට ගියාට පස්සේ බොනවා. බීල ඉවර වෙලා පින්විතනි කොච්චර බොන්න පෙරේතයිද කිව්වොත් කටගොන්න මේ මෙතනට වෙනකම් බීලා තව බොන්න බැරි වුණාට පස්සේ හිමීට පැත්තකට ගිහිල්ලා ඇඟිලි දෙක කරට දාලා අර බීපු ටික ඔක්කොම වමනේ දාලා ඇවිල්ලා ආයි බොන්න. ඒ තරම් පෙරේතයි බොන්න. එහෙම පිරිස ඉන්නවා. එහෙනම් මේ සාරත්වය දීල ඉවරලා දෘෂ්ටිගත කරවල තියෙන අසත්පුරුෂ රැලක් විසින්. ඔබගේ පොඩි දරුවටත් අසත්පුරුෂ රැලක් විසින් යම් දෙයක් දෘෂ්ටිගත කළා නම් පින්විතනි එතනින් එහාට ඒක මොකද? තනිකරම අසත්පුරුෂයෙක් තමයි. ඒකයි අහන්න දෙයක් නැහැ. ඉතින් පරිස්සම් කරගන්න ඕන. පුළුවන් තරම් සත්පුරුෂයන් ඇසුරු කරන් ලබා දෙන්න කියන්නේ ඒකයි. ඒකයි මම එදා කිව්වේ මෙතනට ඇවිල්ලා බණ අහන්න හදස්සන්න කියලා හැම කෙනෙකුට. එහෙමනම් කොහොම හරි පිටු මේ දෘෂ්ටිගත වීම තුළ දැන් ඔබට ඒ වගේ දෙයකින් ඔබ ගැළවිලා නම් ඉන්නේ. ඒ ගැළවිලා ඉන්නේ ඔය ඒක අසාරයි කියලා වටහාගෙන. නැත්තම් ඔබව පෙළෙනව නවත්තන්න බෑ. යම් දෙයක් සාරයි කියලා මුලාවට පත් වුණා නම් පිංගුතුනි අධික තණ්හාවකින් පෙළෙනවා ඊට පස්සේ. ඒ තණ්හාව නිසානේ සාරත්වය කඩගත්තේ. එතකොට මොකද වෙන්නේ? පුදුමාකාර විදිහට පෙළෙන්න පටන් ගන්නවා. ඒක දකින්න දකින්න වාරයක් ගන්න. ඇහෙන ඇහෙන වාරයක් ගන්න. දැනෙන දැනෙන වාරයක් ගන්න. අඳුන ගන්න වාරයක් ගන්න. එකතු කරන කරන වාරයක් ගන්න. දැනගන්න දැනගන්න වාරයක් ගන්න. ඔබව පෙළෙන්න පටන් ගන්න. ඒ පෙළෙන්න පටන් ගන්නකොට ඒ පෙළීමේ නිදාස් වීමේ දැලි අවශ්‍යතාවයක් එනකොට පිංගුතුනි ඒක පෙළෙන්න කරුණු කාරණා සකස් කරගන්නවා. අභිසංකාර කර කර අවිසංකාර කර කර ඒකෙන් පෙළෙන්න කරුණු කාරණා සකස් කරගන්න වෙලාවදී පුණ්‍ය කර්ම පාප කර්ම ආනින්ජ කර්ම කියන ඕවව සිද්ධ වෙනවා. ඔය විදිහට තමයි මේ සතර ගමන යන්නේ. එහෙනම් දැන් කර්මස්ථානයක් වන්න වෙලාවදී ලෝකේ තියෙන ඕනෑම දෙයක් ගන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. ලෝක තමන් මේ තමන් බස් එකේ යනකොට කර්මස්ථානේ වඩන්න පුළුවන්. ඕනේ විදිහක් ගන්න. පාටියකට ගියා කියලා මම කිව්වේ ඒකයි. පාටියකට ගියාට පස්සේ දැන් වෙන දෙයක් නැහැ නේ කරන්නේ. දැන් ඉස්සර නම් අර විදියට ඇදිලා යනවනේ. දැන් මොකද්ද කරන්න තියෙන්නේ? පාටි එක ගිහින් දැන් බලන් ඉන්න. බලන් ඉන්නවා එක මිනිස්සෙක් අරක්කු ටිකක් බිව්වා. දැන් බීලි වෙලා මොකද කරේ? දැන් අරෙන් සංගීතෙකුත් දාලා තියෙනවා. දැන් මේක ඔන්න එක පාට අතපය දිග අරගෙන එහෙට මෙහෙට දඟල දඟල දැන් මේක dance කරනවා. දැන් ඕක හොඳ කර්මස්ථානයක්. ඔය තුලින් බැරිද ප්‍රීතිය උපදව ගන්න තමන්ට? ඉස්සර නම් ඕක දැක්කට පස්සේ ඔබ මොකද කළේ? ඔබත් ගත්ත අරක්කු බීදුරක් ගස් ගාලා ගහලා දැම්ම. ඊට පස්සේ මොකද කළේ? එතනට වැල්ල ඉවරලා නටන්න පටන් ගන්න. දැන් අද ඔබ මොකද කරන්නේ? ඒක නටන ඔබ බලාගෙන ඉන්නේ. දැන් ඔබ දකින්නවා පින්වතුනි මේ කැඩිලා බිඳිලා නැහිලා වෙනිසලා යන කයක් මේ ජීවිතයක් ගෙවන හැටි මේක. දැන් මේ මොහොතේදී මේක මේ හිතාගෙන ඉන්නේ. දැන් මේක ඩාන්ස් කරනවා කියලා. නමුත් මෙතන මොකද්ද වෙන්නේ? මේ හිත් පරම්පරාවක ක්‍රියාකාරීත්වය තුළ අර සංගීතයේ වෙනසක් සිද්ධ වෙනකොට ඒකට අනුව අතපය හොල්ල හොල්ල නටනවා. ඔය සංගීතය කර නටනවා කියලා කියන්නේ පින්වතුනි සංගීතයේ වෙනසක් සිද්ධ වුණ නැත්නම් නටන්න බෑ කවදාවත්. බීට් එකක් නේද නටන්න පුළුවන්. බීට් එක කියන එක තියෙනවනේ. ඒ කියන්නේ වෙනස් වීමක් තියෙනවනේ හැම මොහොතකම. දැන් ඔය මේ මයික් වලින් එකපාර සද්දයක් ඇහෙනේ කී ගාල සද්ද ඇහෙන්නේ. මෙතන කවුරු හරි ඉන්නවද පින්වතුනි කී ගාල ඇහෙන සද්දෙන් නටන්න පුළුවන් අය? කාටවත් බෑ. නටන්න පුළුවන් කොහොමද? ඔක කැඩුනා නම් කී කී කී කී ගාල ගැ ඔන්නෙන් අර අතපය හිත මෙහෙට කරගෙන නටන්න පුළුවන්. ඕවා ඉතින් හොඳ ආකාරව අර මනසට අරගෙන ඉඳලා බලාගෙන ඉන්නවා මේක මේ මොකද්ද මේ කරන්න කියලා. එහෙන් මෙහෙන් සද්දයක් අරින් මේ අර සද්දේ හිත මෙහෙට වෙනස් වෙනකොට ඩ්‍රම් බීට් වලින් 6 8 කී කී ඔය එක එක ඒවා තියෙන ඩ්‍රම් බීට්. ඕකට අනුව මොකද කරන්නේ? මේක එක එක ආකාරයට මේ අතපය මෙහෙන් නව නව එහෙම කටයුතු කරනවා. මේක හරිම මුලාවක්. මම මේක දේශනා කරලා ඇති එක දේශනාව. මේ මුලාව සිද්ධ වෙන්නේ නැහැ. ඔය ඔය ඔය මුලාවටපත් වෙනා දැන් මේක නට නට ඉන්නේ. දැන් ඔබ මෙනෙහි කරනවා මොකද්ද මේ කැඩිලා බිඳිලා වෙනසිලා නැහිලා යන මේ ජීවිතයක් මේ ගෙවන හැටි. ඔය ආදි වශයෙන් ඔබ මේ මෙනෙහි කිරීමෙන් වැටෙනවා. මෙනෙහි කරනකොට තේමෙන්නේ ඔබට වැටිලා එනවා අනේ මමත් ඔහොම හිටියන්. නමුත් මේ සද්ධර්මයේ අවබෝධ වීම තුළ තථාගතයන් වහන්සේගේ පිහිට ලැබිලා මට මං අද මේව දේවල් කරන්න යන්නේ මම මේ මුලාවේ නැහැ. අන්න එතකොට තේමෙන්නේ අතීතයේ මට රාග ද්වේෂ මොහොම බොහෝ මහා බරතොගියක් තිබුණා. දැන් මට ඒ දේවල් නැහැ නේ කියලා මහා ප්‍රීතියක් අඩගා. ඔය ප්‍රීතිය තුළ පින්විතනේ ඔබට රසද්ධිය නැගලා සුඛය නැගලා සමාධිගත වෙන ඔබට ප්‍රථම ධානයෙන් ඉන්න පුළුවන්. ඕන්නම් තව කෙනෙක් කරලා තට්ටු කරලා කන්න යන්න කියලා අහනවා. දැන් මේ කැලේ කියන්නේ නෑනේ ඒ තුනනේ නැගුණේ. හැමදෙසෙම පින්විතනේ ආර්ය දහනක් වඩන වෙලාවට ආර්ය දහන වැඩෙන්න ආර්ය දහනේ ප්‍රීතිය එන නම් පින්විතනේ රාග ద్వේෂ මෝහ නැසීම තුළ මේ ප්‍රීතිය හටගන්නේ. කර්මස්ථානයේ වඩාගෙන යනකොට රාග ద్వේෂ මෝහ නැසෙන බව දැනিলা. අන්නේ දැනීම නිසා මොකද හේතුව? නිවනම ස්පර්ශ කරන කෙනෙක් නෑ හැමදෙස්සෙම. නිවනමයි හැමදෙස්සෙම මෙනෙහි කරන්නේ. එහෙනම් නිවනම මෙනෙහි කරනවා නම් ඒකේ නම මෙනෙහි හැමදෙස්සෙම බලන් ඉන්නේ මක් වෙනකන්ද? ප්‍රීතිය සුඛය මත වෙනකන්ද? නෑ නිවන මෙනෙහි කරන එක නම හැමදෙස්සෙම බලන් ඉන්න බිඳුන රාගය කොච්චර ශේ වෙනවද? දේශය කොච්චර ශේ වෙනවද? මෝහය කොච්චර ශේ වෙනවද කියලා. මොකද නිවන නාතයි කියලා අල්ලගත්ත කෙනත් කැදෙනවා ඒක දෙකකින්. මොකද? රාග තියෙන නිසා පෙළෙනවා, දේශ තියෙන නිසා පෙළෙනවා, මෝහ තියෙන නිසා පෙළෙනවා. එහෙනම් ඒකේ නම හැමදෙස්සෙම බලන් ඉන්නේ රාග නසන්න, ද්වේෂ නසන්න, මෝහ නසන්න. ඒ තුල ආස්වාදයක් ලැබිලා නිවනට යන වෙලාවේදී ඒ ඔක්කොම නැති වෙලා ගිහිල්ලා තෙලීමක් නෑ, ආස්වාදයක් නෑ, මොකුත් නැති මට්ටමකට වැටෙනවා. එහෙමනම් දැන් මොකද කරන්නේ? අර නටන මිනිහා දිහා බලන් ඉන්නකොට ওই ටික තමන්ට සී වෙනවා. එහෙනම් බිඳේ ඒ නටනේ පැය. එහෙනම් තමන්ගේ කාලේ නාස්ති වුණා නෙමෙයි. ඉස්සර නම් ගිහිල්ලා පොකුරු පිටින් එතන ඉඳගෙන විකාර කරගෙන ඉතියා දැන් මොකද කරන්නේ? පාටි එකට ගියත් පැත්තකට වෙලා ඉන්නවා. ඉතින් අනිත් ඒවා මොනවා හරි කියයි ඉතින්. අනිත් ඒවා මොන හරි කේ ආම් බලහන් කරු දැන් ඉස්සර වගේ නෙමෙයි අපිත් එක්ක ඉස්සර නවක බිව දැන් ඉතින් අර එකෙක්ගේ බණ අහනවා බණ හාලි විතර දැන් ඔන්න පැත්තකට වෙලා ඉන්න ඕගොන්න මං කිව්ව ඕනෙම දෙයක් ඕන්ට වඩා ඕනෙම නෑ කියලා ඔක පිස්ස වගේ කියලා බණ අහන්න ගත්ත හැමදාම හොදට පන්දරට ගිහින් දැන් බලහන් කවෙච්ච දේ අර පිස්ස වැඩිලා අර බලන් ඉන්නේ බලහන් කියලා කියයි ඉතින් මේ වෙලාවට ඔබට හිතන්න තියෙන්නේ මොකද නරි හු තිබ්බට කමන්න නෑනේ දෙයියෝ වැඳලා යනවා නම් කියලා ඉතින් කරන්න දෙයක් නෑ ඉතින් අසත් සියලුම මේ ලෝකේන සියලුම දෙනාගේ සම්මානයට පාත්‍ර වෙන්න බෑ මේ ලෝකේ ඉන්න කාටවත් මගේ සාත්‍රුන් වහන්සේටත් බැරි වෙච්ච එකේ අපි කොහොමද ඒක කරන්නේ ඉතින් අපිට බයිනවා අප සාසත්පුරුත පිළිස ඕනි තරම් ඇති විවිධාකාරයෙන් දෘෂ්ටිගත වුණාට පස්සේ එහෙම තමයි මාර්යා බුදුහාඳුරන්ට බයින් මගේ සාත්‍රුන් වහන්සේ මේ ලෝකෙට කරපු එක වැඩක්වත් තියෙනවා ඈ මගේ සාත්‍රුන් වහන්සේ කාගවත් හිතවත් රිද්දෙනවද පින්වදෙන කවදා බේර ගන්න කරුණක් කිව්වනම් හිත රිද්ද ගත්තට කරන්නේ නැහැ ඕක හිත රිද්දනවා කියන අදහසින් කවදාකවත් වචනයක් කතා කරලා තියෙනවා එහෙම නැති මගේ සාත්‍රුන් වහන්සේට මාරය විරුද්ධ වෙලා කටයුතු කරන්නේ එහෙනම් මාරයා ඉන්න දෘෂ්ටිය වෙනස් වෙනද නේද එහෙනම් මේ ලෝකේ ඉන්න හැම කෙනාම දෘෂ්ටිය වෙනස් වීම නිසා තමයි ඔය අඬ දමර ඇති කරගන්නේ ඉතින් ඒකට අනුකම්පා කරලා නිකන් හිටියාම ඉවරයි කඩුවෙන් ගහන්න එනකොට පලිය අල්ලලා කඩුව මේ කඩු පාර වලක්ව ගන්න ඕනේ නැත්නම් ඒ මොකද කඩුවෙන් මේ කොටල දැම්මට පස්සේ මේ වැඩේ කරගන්න වෙන්නේ නැති නිසා ආයි අපි කඩුවක් අරගෙන කපන්න යන අවශ්‍යතාවයක් නැහැ කඩුවෙන් ගහනකොටම කඩු අල්ලනවා මේ මේ පලිය අල්ලනවා පලිය අල්ලන ඉවරලා කඩු පාර නවත්ත ගන්නවා එච්චරයි සාතුරු නන්දේ ක්‍රමේ අපිට තියෙන එකම ආයුධය ඒ තමයි ආර්ය මෛත්‍රී ආර්ය මෛත්‍රී විදුර පතුරුල හරිනවා මවද සීල ලෝක සීල සත්‍යෝ සංසාර දාහයෙන් මිදෙත්තා කියන මොකද මේ දෘෂ්ටි වලින් මිදලා ගිය දාට ඒකත් හොඳයි නේද එහෙනම් ඔබ ගැන ඉඳි පැත්තකට වෙලා හිතනium ගැන එච්චර හිතන්න යන්න එපා ඔබ අසත්පුරුෂ ගුරුට දාලා ඔබට පිස්සු කියලා හිතාගෙන එහෙම කටයුතු කරන පිළිස ගැන එච්චර හිතන්න යන්න එපා ඒ දේවල් නෙමෙයි අපි හිතන්න තියෙන්නේ අර ඒ වෙලාවේ ඒ කර්මස්ථානිය ගන්න ඉතින් බලන්නකො මේ මේ ජීවත් වෙනවා කියන එක දැන් මේ මේ ලෝකෙට යනවා කියන එක තුලත් කොච්චර කර්මස්ථාන වැඩිනවද ඕනේ විදිහකට පාටි එකට ගිහිල්ලා කර්මස්ථාන වඩන්න පුළුවන් නම් පිටින් බස් එක යනකොට කර්මස්ථාන වඩන්න බැරිද ඉතින් බස් එක යනකොට බලන්නකො ඉතින් ඉස්සර හොඳට මතකයි මම එංගලන්තේ ඉන්නකොට අවශ්‍යතාවයකට කෝච්චි එහෙම යන්න වුණොත් ඉතින් මාරම කරවල බිංගේවල් ලස්සෙන් යන්නේ අන්ඩර්ග්‍රවුන්ඩ් එකේ ඉතින් මේ මේ ඉඳ ගන්න ඉස්සරහා ඉඳගෙන ඉවරලා මොකද කරන්නේ දැන් ඉස්සරහා ඉන්න එක්කෙනා ඉතින් ඒ රටවල් වල ඉතින් ඔය බිදුලි ඔය මොනවද මේවා ඔය ගැජට් කෑලි හැමදෙස්සෙම ෆෝන්ස් ඔය එක එක ඔය iPad iPhone ඔය හැම දෙකම පාවිච්චි කරන පිරිස ඉන්නේ ඒගොල්ලෝ මොකද කරන්නේ ඒගොල්ලන්ගේ පාඩුවේ කණේ ගණේ ගහගෙන සින්දුවක් අහා යනවා කාටවත් කරදරයක් නැහැ ඒ අය කවදාකවත් තව කෙනෙක් කතා කරන්නේ නැහැ අවශ්‍ය මොනොත් හැරෙන්නේ තමන්ගේ පාඩුවේම ජීවත් වෙන පිරිස ඒවා ඉන්නේ ඉතින් මම මොකද කරන්නේ පිටුදුනේ මේ මේ විහා පැත්තේ ඉඳගෙන ඉවරලා දැන් කවුරු හරි මහත්යෙක් ඉස්සරහා ඉඳගෙන ඉන්නවා මං හිමීට මොකද කරන්නේ එයාට නොදැනෙන්න එයාගේ කෙස්ටික් ගලවනවා කෙස්ටික් ගලවලා පැත්තකින් තියන ඊට පස්සේ නියපොතුටික් ගලවලා පැත්තකින් තියනවා දට්ටිය ගලවලා පැත්තකින් තියනවා ලොම්ටිය ගලවලා පැත්තකින් තියනවා හංකටිය ගලවලා පැත්තකින් තියනවා එහෙනම් ඊට පස්සේ ඔන්න බලන මොකද්ද කේසා ලෝමා නකා දන්තා තචෝ ඊට පස්සේ ආයෙ එකින් එක හයි කර කර හයි කර කර හයි කර කර හයි කර කර බලන එතකොට මට අවබෝධ වෙනවා අපි මුදින් මේ එකක් විදිහට තියෙනකොට ආස්වාද වුණාට මේක හේතු ටික ඔක්කොම එකට ගැලපුණාම විතරයි ආස්වාද ජනක දේ හැදෙන්නේ හේතු නැති වුණොත් එහෙනම් මේ හේතු එකක් හරි අයින් වුණාට පස්සේ මේකේ ආස්වාද ජනක ස්වභාවය නැති වෙලා යනවා එන ඔය විදිහට මේ මගේ හිතේ සංයෝජනයක් හැදෙන ආකාරය ගැන මම හොඳ ආකාරයෙන් බල බල ඉන්නේ. එතකොට මම බලනවා මේක කෙස් නැති වුණා නම් මගේ හිතේ හැදෙන සංයෝජනේ කොහොමද? හංකඩේ නැති වුණා නම් එහෙම මගේ හිතේ කොහොමද මේ සංයෝජනේ හැදෙන්නේ? එහෙනම් මේ මොන සංයෝජනේ හැදෙන වෙලාවටද මම මේකට අයිති වෙන්නේ? එහෙනම් ඔය තථාගතයන් වහන්සේ අසුභය දේශනා කළේ එක දෙයක් තියෙනකොට යුනිට් එකක් වශයෙන් තියෙනකොට සංයෝජනේ හදාගන්න ලේසියි. හැබැයි එකේ මිදින මිදින එකක් එකක් දෙකක් අයින් වෙනකොට මොකද වෙන්නේ සංයෝජනේ ගැලවිලා යනවා සංයෝජනේ හදන්න බෑ හැමදෙස්සෙම මේක හේතු ටික ඔක්කොම දිනකොට සංයෝජනේ හැදුවාගේ හේතු ටික නැති වුණොත් එහෙම සංයෝජනේ හදන්න හදා ගන්න බෑ එතකොට ඇලෙන්නේ නැහැ ඉතින් ඔය විදිහට එහෙනම් බලන්න කෝච්චිය යන වෙලාවට පුළුවන් කෝච්චියෙන් බහින වෙලාවට ආපහු සැරයක් අර මහත්යන් නොදැනීම හොයස් ටිකත් ඔක්කොම අයි කරනවා මම බැලුවා දැන් ප්‍රශ්නේ ඉවරයි හැබැයි මේ මහත්ය එකපාරට මූණ දිහා බැලුවොත් එහෙම අනිත් පැත්ත බලා ගන්න නැත්නම් එහෙම කුණු හරුප දෙකක් අහගත්ත හැකි මොකටද මගේ මූණ දිහා බලන් ඉන්නේ ඔබ කියන්නේ ඒ වගේ පරිස්සමෙන් කරගන්න. ඒ විදිහට කාන්තාවක් දිහා වුණත් ඒ විදිහට බලන්න පුළුවන්. පුරුෂයෙක් දිහා ඒ විදිහට බලන්න පුළුවන්. ඒ විදිහට තියෙනුනේ මේ අපිට මේ කාමනීයයි කියලා හිතනේ වැටින ඇත්ත යථාර්ථයේ අද්දකියා. මොකද්ද මේ ඇත්තටම තියෙන්නේ? මේ මහා මුලාවක් නෙමේ තියෙන්නේ. අපේ මේ හිත තුළ හටගන්න මුලාවක් නේද මේ ඔක්කොම කියන තමන්ට වැටහිලා එනවා එතකොට. ඉතින් කර්මස්ථානයක් නෙමේද වැඩි? එහෙනම් දැන් මට කියන්න ඕක කර්මස්ථාන නැති තැන ලෝකේ ඕනෙම තැනක කර්මස්ථානයක් නෙති. දැන් කෑම ටිකක් අතට අරගන්නවා, කෑම ටිකක් අතට අරගෙන කන්න හදනවා. කන්න හදනකොට කර්මස්ථානයක් වඩන්න කියන ක්‍රමයක් තියෙනවා. ක්‍රම ඕනි තරම් තියෙනවා. 10ක් නයින් ප්‍රතිමණ්ඩිත සෝතාපන්න පරිදෝම පත් වුණාට පස්සේ බිංදුවෙන් දකින්න දකින්න දේ දොර නිවන් දකින්න ක්‍රම වේදේ හැදිලා එනවා. ඒකයි පරප්‍රත්‍ය රහිතයි කියලා කියන්නේ. ඉතින් එතනට එනකොට ඔබට වැටහිලා එනවා මේ වැතියන මේ මේ සාරයි කියලා ගත්ත නිසානේ මේ මුලා දුකට වැහිලා තියෙන්නේ. මේ අසාරය විහිමේකොට මෙතනින් ගැලවිලා යනවනේ. ඒක මනාකොට Tamanට වැටහෙනවා. ඒකයි මේ තථාගතයන් වහන්සේගේ දහම පිළිබඳව මහා ප්‍රණීතයි මම ඔබට කියන්නේ. දෙකක් කරන්න, එකක් ඔබගේ නිවන සකස් කරගන්න, අනිත් එක මේ ශාසනය රකින්න. මේ ශාසනය ඔබ රැක්කොත් පිළිබඳව මහඟු සේවයක් මේ ලෝකෙට කරන, තුන් ලෝකෙටම කරන මහා සේවයක් මේ ශාසනය රකින්න එකතු වෙන. ශාසනය රකින්න තියෙන ලොකුම ක්‍රමය තමයි මේ ධර්මයේ පිළිබඳව ප්‍රචාරය කරන්න. CD එකක් ඔබගේ අතට පත් වුණාට පස්සේ ඒ CD එකකින් තව කොපි 100ක් ගහලා ඒ 100 බෙදලා දාන්න. නැත්තම් ඒ CD හද ගහන මහත්තුරුන්ට කියන්න අපිට තව CD ටිකක් එවන්න කියලා. ඒගොල්ලන්ට පුළුවන් නම් ආධාරයක් කරන්න ඒක. ඔබ CD 1000 කිලෝත් ඒ ඔක්කොම නොමිලේ දෙනවා ඒ මහත්තුරුන් නෝනවරු. තමන් විසින් මේ තමාන්තින් හරි අඹ කරගන්න ධනෙන් කොටසක් සම්බුද්ධ සාසනයට කැප කරපු මහා උත්තුම පිරිසක් ඉන්නවා. තමාර පිරිස ඉන්නවා පිංගුදුනි තමන්ගේ මුළු පෙන්ෂන් එකම සාසනයට කැප කරපු, ධර්ම ප්‍රචාරයට කැප කරපු මහා උත්තුම පිරිස. ඒ වගේම තමාරු ඉන්නවා ඔක්කොම ටික ගුලි ගහගෙන ගුලි ගහගෙන තමන් මේ ගමන යන්න හදන. ඉතින් ඒකයි. ඉතින් මේ ලෝකේ සත්පුරුෂයන්ගෙන් තමයි ලෝකේ පවත්වගෙන යන්නේ. අසත්පුරුෂයෝ ලෝකේ කාලා දාන. ඉතින් ඔබ හැමදෙසෙම වින්දෙනි ඔබගේ බෑග් එකේ CD දෙක තුනක් තියාගෙන ඉන්නේ. කවුරු හරි පාරේ දිගේ කෙනෙක් හම්බුනාට පස්සේ, බස් එකේ දිහරි කෙනෙක් හම්බුනාම පොඩ්ඩක් කතා බහ කරගෙන යනකොට ඒ කෙනා යන්තම් හරි මේක තේරෙන්න පටන් ගත්තොත් පොඩ්ඩක් මේ ගැන කතා කරන්න. දුක්ඛාරය සත්‍ය පැහැදිලි කරලා දෙන්න පුළුවන්. ඔබ විනාඩි 10ක විනාඩි 10කින් දුක්ඛාරය සත්‍ය පැහැදිලි කරගන්න පුළුවන් ක්‍රම වේදයක් හදාගන්න. හදාගෙන ඉවරලා ඒ කෙනාට මේ දුක්ඛාරය සත්‍ය පැහැදිලි කරලා දෙන්න. යමකට ඇරුණොත් ඇලීම නිසා මේ දුක් තුනක සම්පින්දණයක් තියෙනනේ, මේ අනිත්‍ය ස්වභාවය නිසා දුක හට ගන්න හැටි පෙන්වලා දෙන්න. ඒ පෙන්වලා දීලා හිමීට මමත් මේ ධර්මයේ අහනවා, මම හරි කැමතියි මේ ධර්මයට කියලා හිමීට මේ CD එක ඔයත් අහලා බලන්න කියලා ඒ CD එකක් දෙන්න යට අහන. එක CD එකක් එක්කෙනෙකුට දුන්නොත් පින්වතුනි එදෙනින් මොකද වෙන්නේ? මේ මුළු පවුලක් ධර්මයේ අහනවා නෙතරින් එහා. නිකම්ම හිතලා බලන්න ඔබ මාසෙකට CD 10ක් ඔබට දෙන්න පුළුවන් නම් ඔබගේ පඩියෙන් CD එකක් ගහන්න යන රුපියල් 35යි. ඉතින් ඔබගේ පඩිය රුපියල් 35000 කුණ තින්ගුදෙන රුපියල් 350 කියන්නේ මොකක්ද? පාංගිරි 10ක් ගන්නකොට ඒ පාංගිරි 10ක්වත් ගන්න බෑනේ ඔකේ. මම මේ උදාහරණයක් මේ ඔබට කියන්නේ. ඔබට ඕනේ තරම් CD නිකන් දෙයි, මං කිව්වේ ගණන් බිඳුන් එක්ක. මේ මහා ගාණක් කියන්නේ නැහැ කියන්නේ. විකුණන්නේ නැහැ CD කාඩුව. ඒ වැඩි කරන්න බෑනේ. අපිට තථාගතයන් වහන්සේගේ දේවල් වලට මිල කරන්න පුළුවන් ක්‍රමයක් නැහැ. ඒක තථාගතයන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන උත්තම පිරිසක් මේක කරගෙන යයි. ඉතින් ඔබට පුළුවන් නම් පින්විතින CD 10ක් මාසෙකට දෙන්න. 10 දිනකට පවුල් 10ක් ගොඩ යනවා. මාසෙකට පවුල් 10ක් ගොඩ ගියා කියන්නේ පින්විතින අවුරුද්දකට පවුල් 120ක් ගොඩනේ. ගමක් ගොඩ දාන්න යන්නේ අවුරුදු දෙකයිනේ තනියෙන් හිටියත් ඔබට. තනියෙන් ඔබ ගලත් ඔක. නිකන් හිතලා බලන්න. මේක තමයි සාසනයක දියුණුව කියලා කියන්නේ ඔන්න ඕකට. මම ඔබට කියන්නේ නෑනේ මහා පිළිකර තෝගයක් උසගෙන මෙතෙන්ට වාරෙන් කිය. මේ ධර්ම දේශනා කරන එක මොහොතකට පින්විතින මොනවද හම්බෙන්නේ කියලාවත් මට වැඩක් නෑ. බාර ගන්නවා තමයි. බාර ගන්නවා සත්හත් මේ මොකද ගුණගරුක හිතින් යුතුව පූජාවක් කරද්දි. මේක බාර ගන්නවා. හැබැයි දුන්නේ මොනවද කියලාවත් මම බලන්නේ නෑ. මොකටද? මට ඕනේ ටික තියෙනවා. තුන් සිවුර තියෙනවා, පාත්‍රය තියෙනවා. තව මොනවද මට ඕනේ? අවශ්‍යතාවයේ තියෙන තියෙන මගේ මම නම් ඉල්ලන්නේ එකම එක දෙයක්. ඒ තමයි මොකක්ද? මේ සද්ධර්මයේ ප්‍රචාරය කරන්න ඔබ නිවන් දකින්න. ওই දෙක විතරක් මම වෙනුවෙන් කරලා දෙන්න. මම මැරෙනකම් බල කියන්න. ඒක මම කරලා දෙන්නම්. ඔබ කරන්න එක දෙයක්. ඒ තමයි ධර්මයේ ප්‍රචාරය කරන්න ඔබ නිවන් දකින්න. අපිට අරිහතුන් වහන්සේලාගේ ලොකු අවශ්‍යතාවයක් තියෙනවා. ඔබ තුලින් මේ මාර්ගඵලලාභී මහා උත්තමෙක් බිහි කරගන්න කොහොමහරි. ඒකත් එක්කම පින්විතින් අනිත් පැත්තෙන් තව එක දෙයක් කරන්න. ඒ තමයි මේ ධර්මයේ ප්‍රචාරය කරන්න. මේ මිනිස්සු නිකන් අපරාධෙ නැහිලා යනවා. ඒක නිකන් නැහිලා යන්නේ නැතිව මාර්ගඵලයක් හරි ලබලා මේ ගමන යන්න වැඩ පිළිවෙලක් කරලා දෙන්න. මම ඔබගෙන් ඉල්ලන්නේ එච්චර. ඔය සිවුරු පොටවල් වල එල්ලෙන්නේ පාපි අහවල් හාමුදුරන්ගේ බණ විතරයි අහන්නේ. අපි අහවල් හාමුදුරන්ගේ බණ විතරයි අහන්නේ කිය. මේ මගේ බණ විතරක් අහනවා කියන සංකල්පෙට මිනිස්සු වදන්නේ එහෙම මට ඕනේ කමක් නැහැ. මට ඕනකම තියෙන පිළිගන නිවන් දකින්න මිනිස්සු හදන. ඒක නිසා කවර කවදාකවත් ඔය කිසි මහඳුර කෙනෙකුට මගේ අතින් නම් ගැරවුමක් වෙන්නේ නැහැ. කවුරු හරි කෙනෙක් කියනවා නම් අනිත් හතරම කරපම් පානාති පාතාව කරන්න එපා කියලා. ඒ උත්තරමියත් උතුම් එක දෙයක් නිසා. මොකද පානාති පාතාවෙන් වැළකෙන දහම් දේශන නිසා. අන්නේ මට්ටමේ බින්දෙන ධර්මයේ අසුර කරා. එතන ඒ උත්තරමියගෙන් බනහනකොට ඒ උත්තරමියගෙන් අර දහම් කොටස විතරක් ගන්න අනිත් එක නොගෙන ඉන්නේ. ඒ විදිහටයි ඔබ ධර්මයේ ශ්‍රවණය කරන්නේ. ඊළඟ කර්මස්ථානේ වඩන්න. කෑම කන වේලාවට කර්මස්ථානයක් වඩන්න පුළුවන්. හොඳට බලන්න තියෙන කෑමක් ගන්න වෙලාවට ඔබ හොඳ සිහියෙන් ඉන්න. ඔබගේ දිව ඔබ ඉගෙන ගත්ත දෙයක් තියෙනවා. මේ දිවට තියෙන රස හතරයි දැනෙන්නේ. පැණි රස, තිස්ස රස, ඇඹුල් රස, ලුණු රස කියන ওই රස හතර විතරයි දැනෙන්නේ. ওই රස හතර විතර නම් දිවට දැනෙන්නේ. ඔබ කන්න හදන්නේ බත් නම් බත් ටික තියාගත්තාම බත් රස කියන එක කොහෙටද දැනෙන්නේ කියලා බලන්න. දිවේ කොයි හරියටද බත් රස දැනෙන්නේ. බත් රස දැනෙන දිවක් තියෙනවා නම් මේ ලෝකේ තියෙන කෑම ඔක්කොම රස ටික දැනෙන දිවක් හදන්න පුළුවන් නම් පිටුද දිව මහමෙරු පරිත්‍ය තරම් ලොකු වෙන්නවා. ඒ තරම් කැම ජාති තියෙනවා ලෝකේ. හැබැයි දිවට දැනෙන්නේ රස හතරක් විතරයි. ඔන්න දැන් ආහාරය අතට ගන්න වෙලාවට ඔන්න දැන් බත් ටිකක් අනාගත්ත අනල ඉවරලා මොකද කරන්නේ? ඔන්න දිවේ තිබ්බා. දිවේ තියෙනකොට ඔන්න වැටහිලා එනවා මොකද්ද මේ රස හතරේ සංයෝජනයක් හැදිලා. රස හතරේ සංයුතියට අනු මේ විවිධ එක එක ಜಾති රස අපි අඳුනගන්න. ඒක තමයි වෙන්නේ. මුලින්ම අඳුනගන්නේ ලුණු රස. ඊට පස්සේ තීත්‍ත රස ඒ විදිහට ලුණු මුලින් අඳුන ගන්නවා කියලා එකක් නැහැ. ලුණු රස, තීත්‍ත රස, පැණි රස, ඇඹුල් රස කියන ওই රස ටික හඳුනගෙන ඉවර වෙලා ඒකේ තියෙන සංයුතියට අනුව එක රසයක් අපි සංකරණය කරගන්න. සංකරණය කරගෙන ඒක අඳුන ගන්නවා. ඒ අඳුන ගත්තොත් උපාදාන කරගන්නවා. අර සංකාර කිරීම උපාදාන කරගන්න. අර රස රූප උපාදාන කරගන්නවා. අර අර අඳුනගත්තේ දැනගත් ස්වභාවයක් තියෙනවා. සැප දුක් උපේක්ෂා වශයෙන් දැනගත්ත ටික උපාදාන කරගන්නවා. දැනිච්ච ටික ඒ වගේම දැනගත්ත ටික විජානනය කරගත්ත ටික උපාදාන කරගන්න. ඔය උපාදාන කරගෙන පංචස්කන්ධ උපාදානයක් හදාගන්න. ඉතින් ඔය ටික හොඳාකාරවම දැකගන්න. ඒ වෙලාවට ඒ දැකගෙන ඉවරලා ඊට පස්සේ ඔන්න ගත්තා. ඒ වෙලාවේදී දන්නවා කිව්වද දිවට මේ ටික ආව ගමන් දිවෙන් මැසේජ් එකක් යනවා. දිවෙන් කෙලීම මැසේජ් එකක් යනවා මොළේට. ඒ විදිහටයි ඒක සිද්ධ වෙන්නේ. නැතුව කවදාක්වත් කිව්වද මොළේ ගිහිල්ලා බත් වදිනවද? නෑ, මොළේට යන්නේ ඉලෙක්ට්‍රික් ෂොක් එකක් විතරයි. ස්නායු හරහා එකක් යනවා මොලේට. ඒ මොලේ හරහා ඕක ගිහිල්ලා අපේ හිතට එනවා. හිතයි මොලේයි ඇඟයි කියන්නේ තුනක්. ඇඟ පාලනය කරන්න බෑ මොලේ නැතුව. මොලේ තමයි ගිය බොක්ස් එක. වාහනයක ගිය බොක්ස් එක කියන්නේ මොලේට. එන්ජින් එක කියලා කියන්නේ හිතට. රෝද හතර කියලා කියන්නේ ඇඟට. එහෙනම් හිතින් යමක් මොලේ හරහා දීලා ඕනේ ඇඟට දෙන්න. ඒ වගේම ඇඟෙන් යමක් මොලේ හරහා ගිහිල්ලා ඕනේ හිතට දෙන්න. එනම් කන වෙලාවේ සිහිපත් කරලා බලනවා. දැන් මේකින් මේ ඉලෙක්ට්‍රික් ෂොක් එකක් ගියා. දැන් මේක හිතට ගිහලා දැන් හිත තමයි මේ ඔක්කොම හදන්නේ. මොළේ එකතු කරන්නේ නැහැ කිසි දෙයක්. මොළෙන් කරන්නේ ගන්න මැසේජ් එක කෙලින්ම හිතට දෙන එක. ඒකයි මේ විදිහට මොළේ සුද්ධ කරන්න දෙයක් නැහැ. ඔය බ්‍රේන් වොෂ් කරනවා නෙමෙයි. ඔකට කියන්නේ හරි වචනේ මොකද්ද? මයින්ඩ් වොෂ් කරනවා කියන්නේ. බ්‍රේන් වොෂ් කරනවා කියලා කියන්නේ ඔය බටහිර විද්‍යාවේ ඉන්න විරිස්. මොකද ඒගොල්ලන්ට ඒක ගැන තේරුමක් නැහැ. ඒගොල්ලෝ හිතන් ඉන්නේ ඔක්කොම තියෙන්නේ මොළේ කියලා. කිසි දෙයක් මොලේ නෑ පින්වදිනේ. ඔක්කොම තැම්පත් වෙලා තියෙන හිත ඇසුරු කරගෙන. ඒක වෙනම ලොකු ඒරියා එකක් කතා කරන්න ඕන. ඒව තැම්පත් වෙලා තියෙන්නේ මොලේ නෙමෙයි. ඒව තැම්පත් වෙලා තියෙන්නේ හිත ඇසුරු කරගෙන. මොලේ තැම්පත් වෙච්ච ඒව නෑ. මොලේ තැම්පත් වෙලා තියෙනවන ඕක දවසක් මාත් එක්ක කතා කරද්දී මම අපේ මහත්මයෙකුට කිව්වා මේ බොහොම මේ ඉගෙන ගත්ත මහත්මයෙක් අපිත් එක්ක ධර්මයේ කතා කර. ඒ මොලේ ගැන කතා කරද්දී මම කිව්වා දැන් මෙහෙම හිතලා බලන්න. ඔබේ ගමේ ඉන්නවා කියලා හිතන්න පින්වදිනේ හද්ද මෝඩේ. ඔය හද්ද මෝඩයාගේ ඇඟට විද්‍යාඥයෙක් වැහුණොත්, ගණිතඥයෙක් වැහුණොත් ඌ ගණන් හදයිද නැද්ද? හද්ද මෝඩයාගේ ඇඟට විද්‍යාඥයෙක්, ගණිතඥයෙක් වැහුණොත් ඒක ගණන් හදයි. හැබැයි ගණිතඥයෙක්ගේ ඇඟට හද්ද මෝඩයෙක් වැහුණොත් ගණන් හදයිද කවදක්ද? නේද? ඒක මොලේ තියෙනවනේ එහෙනම්. මොලේ නම් ඔය කරුණු කාරණා ටික ඔක්කොම තිබ්බේ පිංගුදේනාල විද්‍යාඥයන්ගේ මොලේ තාම තියෙනනේ හද්ද මොඩේක වැහුණාට ඕකේ. එහෙනම් මොලේ තියෙන එකක් නෙමෙයි. කොල්ලේ දැන් සාමාන්‍ය තරුණයෙක් ජිම් එකකට ගිහිල්ලා එක්සර්සයිස් කරලා ඉන්නකොට මොකද වෙන්නේ? මේ අත හැදෙනවා. ඒ වගේ තමයි සිංහතුනි මේ මොලෙන් ඇඟටත් ඇඟෙන් මොලේටත් පණිවිඩ හුවමාරු වෙන මේ හිතින් ඇඟටත් ඇඟෙන් හිතටත් පණිවිඩ හුවමාරු වෙන්න වේගය වැඩි වෙන්න මේ මොලේ ක්‍රියාකාරීත්වය වැඩි වෙලා මොලේ තියෙන මසල්ස් වර්ධනය වෙනවා. එතකොට මිනිස්සු හිතා ගන්න මේ මොලේ තියෙන මේ මසල්ස් ප්‍රමාණය වැඩි වෙන්න බුද්ධිමත්. ඒක හරි. මොකද හිතලා තියෙන කෙනෙක් නිසා. නමුත් මොලේ මොකුත් තැම්පත් වෙලා නැහැ. මොලේ කියන්නේ අවයවයක්. ඒකෙත් මූත් තැන්පත් වෙලා නෑ, තැන්පත් වෙලා තියෙන පිංගුතුනි මේ මේ විඥානේ ඇසුරු කරගෙන තියෙන තැනක තමයි විඥානේ ඇසුරු කරගෙන ඒවා තැන්පත් වෙනවා. ඒවට කියනවා නාම ගොත්ත කියලා. ඒ නාම ගොත්ත තුල තමයි ඔය හැම එකක්ම තියෙන්නේ. ඒවා ඉතින් ඇද ගන්න ක්‍රමවේද තියෙනවා. ඒක දැන් අපි කතා කරන්න ඕනේ නෑ. එහෙනම් දැන් ওই වෙලාවේ දැන් ඔබ මේ බත්තික කන වෙලාවේ දැන් මේ මතක් කරන්නේ මොකද? ප්‍රායෝගිකව ඒක අත්දකින්න නිසා. ඒක අත්දකින්න නිසා ඔන්න දැන් එහෙනම් මෙතනින් මැසේජ් එක ගියා. දැන් මැසේජ් එක ගියාම තමයි මැසේජ් ටික ඔක්කොම සංකරණය කරලා ඉවර වෙලා යන්න පුළුවන්. ඒක රසයක් හදාගන්න. ඒ රසය හදාගෙන ඉවරලා ඒ රසයට ලේබලයක් ගැහුවා. මේක අහවල් අහවල් අහවල් එකයි එකතු වෙලා හැදිච්ච බත් කියලා. බුරියානි කියලා නමක් දැම්ම ඒකට. බුරියානි කියලා ඔන්න උපාදානයක් ගත්තා. දැන් මෙතනින් එහාට ওই උපාදානය හරියට ප්‍රයෝගී වෙනවා. ඉස්සරහට කනකොට අඳුන ගන්න. ඔන්න ඔය ක්‍රමවේදයටයි ඔය ක්‍රමවේදය සිහිපත් කළා නම් පිටින්නේ ඔබට තේරෙනවා මේ මහා මුලාවක් නෙමේ කරන්නේ. එහෙනම් මේ දිවෙන් යන වැඩ පිළිවෙල මුලාවක් මේ ආහාර යොමු වෙන්නේ කයට. එහෙනම් මම මේ කයට මේ ආහාර ටික ඔබල දානවා. ඉතින් ඔය මට්ටම වැටෙනවා. දැන් ඔබ හිතලා බලන්න පිටින්නේ මේ දිවට අහුවෙන දිව පිළිබඳ මනෝ පාලනය කරගන්න බැරි නිසා නේද ඔච්චර කන්නේ. දැන් මේ කය කියලා කියන්නේ තනි කරම ගත්තොත් එහෙම මේ දේවල් දැන් ෆ්‍රිජ් එක ගාවට ගියාට පස්සේ මම හොඳ කර්මස්ථානයක් පෙන්නනවා. හැම තැනම කර්මස්ථාන තියෙනවා. ෆ්‍රිජ් එක ගාවට ගිහිල්ලා ෆ්‍රිජ් එක ඇරලා බලන්න තියෙනවා. ෆ්‍රිජ් එක ඇතුළේ පුරවලද තියෙන්නේ කියලා දාන්න බැරි තරම් පුරවල බෝතල් ගහලා ගහලා ගහලා එළවලු දාලා පුරවලද තියෙන ෆ්‍රිජ් එක. එහෙම කරන්නේ නැහැ. මොකද ෆ්‍රිජ් එක කියන්නේ ආහාර තැම්පත් කරලා තියෙන තැනක්. ඒක පිළිවෙලකට ආහාර තැම්පත් කරලා තිනවා ෆ්‍රිජ් එකේ ප්‍රමාණයට. නැත්තම් මිටියකුත් අරගෙන ඇවිල්ලා හිමීට කැරට් වලියක් තියලා ඉතුරු ටිකක් තව බස්සන්න ඕන කියලා කැරට් වලේ මිටියෙන් ගහලා ගහලා බස්සන ක්‍රමවේදයක් නැහැනේ. නමුත් මේකදී මේ කයට මොකද ඔබ කරන්නේ? තවත් දාලා මෙතනට වෙනකන් කාලා තවත් කෙල ගෙඩියක් කන්න පුළුවන් නම් ඒකත් මේකට ඔබනවා නේද? එහෙනම් ෆ්‍රිජ් එක කියන්නේ ආහාර තැම්පත් කරන තැන, බඩ කියන්නේ ආහාර තැම්පත් කරන තැන. නමුත් බඩට මේකදී ප්‍රමාණයේ ඉක්මෝ ආහාර තැම්පත් කරන්නේ ඇයි? ඇයි ඒක ෆ්‍රිජ් එකට කරන්නේ නැත්තේ? මිනිසුන්ට මේකදී කන කෑම කන තැන මේ බඩකින් සිදුරක් හදලා ඒ බඩෙන් කෙලින්ම ආහාර ආමාශයට කෑම දාන ක්‍රමයක් හැදුනා නම් ප්‍රමාණයට නිමෙද කන්නේ හැමතිස්සේ. අර ෆ්‍රිජ් එකට කෑම දාන මගේ නේද? ඔන්න ෆ්‍රිජ් එකට කෑම දාන එනකොට සීපත් කරලා බලන්න දැන්. මගේ බඩත් එකයි මේ ෆ්‍රිජ් එකත් එකයි මම ෆ්‍රිජ් එකට මේවා දාන්නේ නැහැ. නමුත් මම කන්න ගියට පස්සේ මේ ප්‍රමාණය ඉක්මව කනවනේ මම දන්නේ නැහැ මගේ ප්‍රමාණය මොකක්ද කියලා. හැබැයි මම ෆ්‍රිජ් එකේ ප්‍රමාණය දන්නවනේ මම මොන වන්ද ජාතිය මිනිස්සේ. ෆ්‍රිජ් එකේ ප්‍රමාණය දන්නවා, බඩේ ප්‍රමාණය දන්නේ නැහැ. ප්‍රමාණය ඉක්මව බඩට කැම දානවනේ මම. හැබැයි ෆ්‍රිජ් එකට කැම දාන්නේ නැහැ මේ විදිහට. දෙකම එකයි ඉන්න බලද්ද. දෙකේම කරන්නේ ආහාර තියාගෙන ඉන්න එක. ඔන්න ඔය විදිහට ඔන්න බැලු. උදේ ඉඳලා අරගෙන මිදුලතු ගන්න ගත්තා. මගේ හිතත් මේ මිදුල වගේ මේ බලන්න කොළ වැල්ල අරෙහින් මෙහෙන් කොළ වැටෙන ඉවර වෙලා මේ මුළු මිදුලම නාස්ති වෙලා ගිහින්. එනම් රාග දේශ මෝහයන්ගෙන් එක එක ආකාරයේ දෘෂ්ටිගත වෙලා ඉවිල්ලා අසත්පුරුෂ සංතේවණේ නිසා මට ලැබිච්ච මහ විනාශයක් නෙමේ මිදුල වගේ හරියට. දැන් මම මොකද කරන්නේ? ධර්මයේ කියන ඉඳලා ගත්ත අතට ධර්මයේ කියන ඉඳලා අරගෙන මම මොකද කරන්නේ? මේක මං අතුකක මේ රාග දේශ මෝහ කුණු කියන එක අයින් කර. අයින් කරන්න අමාරු ඒවා තියෙනවා. අයින් කරන්න අමාරු ඒවා මොකද කරන්නේ? කටු ඉඳලා අරගෙන ඉවිල්ලා මුලින් අතු ගාලා දාන්න. අන්න දැන් මොකද උනේ? අයින් කරන්න අමාරු ඒවා තිනව තදින් කා බැදිච්ච ඒවා. ඒක නිසා ඒකට මේ හොඳ ඉඳලා අරන් අතු ගන්න බෑ. සියුම් අතු ගන්න පුළුවන් එකක් නෙමෙයි ඒ. දැන් මොකද කරන්නේ? කටු ඉඳලා අරගෙන ඉවරලා මුලින් ඒ තියෙන අර ඝනව දැන් තියෙන තදින් ඇලිලා තියෙන කොළ තියෙනවා නම් පොළොවට ඒවා ඉස්සෙල්ලා අයින් කරලා දාන්න. එහෙම ක්‍රමවේදයන්ය ආනාපාන සති තථාගතයන් වහන්සේ දේශනා කළා. දීගං වාස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති නිමෙද කරන්නේ. සිහිපත් කර කරනවා. අතුකක දානව මුලින් කටු ඉදලා අරගෙන ඔබේ ගෙදර කටු ඉදලා කැටි සමාරුවට. ඊට පස්සේ මොකද කරන්නේ? ගාන්න හොඳ ඉදලා අරගෙන ඉවර වෙලා ලස්සන්ට මේක අතු ගන්නවා. මේ ධර්මය තුලින් මේ වීරිය වඩවඩ වීරිය වඩවඩ ඒක අතු ගාලා දානවා. ගෙදර පොස්සක් අරගෙන අතු ගන්න වෙලාවෙත් ඔය ටික මෙනේ කර ගන්න පුළුවන්. මොන වේලාවද බැරි? කැරට් වලින් කපන වෙලාවෙත් ওই ටික මෙනෙහි කර ගන්න පුළුවන්. කොළ ටිකක් අරගෙන කපල ওই ටික දාලා මලවන වෙලාවෙත් ওই ටික තේරුම් ගන්න පුළුවන්. ළූණු ගෙඩියක් අරගෙන කපන වෙලාවෙත් සිහිපත් කර ගන්නවා මේ දේවල්. මේ තිංගදින හැමතැනම රූප වේදනා සංඥා සංකාර විඥානනි තියෙන්නේ. හැමතැනම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්මනි තියෙන්නේ. එහෙනම් මේ ලෝකෙන් ආපු අය මේ ලෝකෙම නිදහස් වෙන නම් මේ ලෝකයේ දිගේම නියන්න තියෙන්නේ. එහෙනම් ලේසිනේ මේක කරගන්න. කොහේ ගියත් කර්මස්ථානනේ තියෙන්නේ. සම්මාදිටියට පත් වෙනවා නම් නිවන් දකින්න දැඩි අවශ්‍යතාවයක් හටගත්තා නම් නිවන් දකින්න ඡන්දේ තියෙනවා නම් වීරිය තියෙනවා නම් චන්ද චිත්ත විරිය විමර්ශනා කියන හතර වැඩෙනවා නම් මනාවකට පින්වතුනි නිවන් දකින්න දැඩිම ආයාසයෙන් යෙදෙන්නේ. ඔය හැමතැනම නිවන දිස් වෙනවා. එකක් එකක් නිසා මේ ඇලිලා තියෙන ඒවා දුරු වේවි යන හැටි ප්‍රීතිය නැගෙන. ඒ ප්‍රීතිය සිහිපත් කරන්න පින්වතුනි සුඛයට නැගිලා සමාධිය නැගිලා යන්න. මේ ප්‍රථම ඥානීයටපත් වෙන මහලකම වරුවක් නැහැ. මේ සද්ධර්මයෙන් ශ්‍රවණය කරගෙන ඉන්න වෙලාවේ ඔබ ප්‍රථම ඥානෙට නැගෙන්න පුළුවන්. ඒකයි ගම්මේ මේ අමුතුවෙන් ගිහිල්ලා මා දැන් මන් ධානය වඩන්න ඕන ඉඳ ගන්න ඕන ධානය වඩන්න එහෙම ක්‍රමවේදයක් නෙමෙයි තියෙන්නේ. රාග ද්වේෂ මොහ යටපත් වෙනකොට දැනෙන ප්‍රීතිය මෙච්චරයි කියලා කියන්න බෑ. යමෙක් සෝතාපන්න ඵලයටපත් වෙනවා කියලා දැනගත්තට පස්සේ දැනෙන ප්‍රීතිය කොච්චරද කියලා නිකන් හිතලා බලන්න. ඩිග්‍රී එක අරගත්තට පස්සේ ඩිග්‍රී එකේ ලකුණු දෙනකොට විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා ඒ උපාධිය කළා ඒ උපාධියේ ලකුණු දෙනකොට ප්‍රස් ක්ලාස් එකක් තියෙනවා කියලා දැනගත්ත එක මම මොකද වෙන්නේ? අම්මට කෑ ගහලා කියන්නේ අම්මී මට ෆස්ට් ක්ලාස් එකක් කියලා. එකම නිතර බලන යම් කෙනෙක් සෝතාපන්න ඵලයටපත් වුණාට පස්සේ කෑ ගහන කෑ ගහිල්ල කොහොම වෙන්න ඕනේද කියලා. අම්මී මම හතර පහයි නිදහස් වුණා කියන එකයි අම්මී මට ඩිග්‍රී එකක් හම්බුණා කියන එකයි රහසයි පොළොවේ වෙනසක් නැද්ද? එනම් මේ ගෝරතර සංසාරේ මම තවදුරටත් මේ හතර පහයට වැටෙන්නේ නැහැ කියලා තැන්න තමන් අදිස්ථානෙටපත් වුණා. තමන් මනාකොට දැනගත්තට පස්සේ තථාගතයන් වහන්සේගේ මුවින් පිට වුණා නම් එහෙම බලවෙන්න දෙයක් නැහැ ඔබ සෝතාපන්නයි කියලා. මේ වෙලාවට නැගෙන චිත්ත ප්‍රීතිය කොච්චරද කියලා හිතලා බලන්න. මුළු සංසාරෙට මේ ප්‍රීතිය දැන්න නැති වෙන්නේ බෑ. එහෙනම් මේ රාග දේශ මොහ නිසා පෙලි පෙලි ඉන්න අපි රාග දේශ මොහ ෂය වෙනවා කියලා දැනගන්න වාරයක් වාරයක් ගන්න තිඟුදුනේ ප්‍රීතිය සුඛිය නැගෙන. ඒව දීපත් කරා. එහෙනම් දැන් ඔබගේ ඒම් එකක් තියෙනවා. ඒ ඒම් එක ධාන වඩන එක නෙමෙයි. ඒම් එක මොකද්ද? රාග දේශ මොහ නැසන එක. ඒකයි කිව්වේ රාගක්ඛයෝ නිබ්බානං ද්වේෂක්ඛයෝ නිබ්බානං මෝහක්ඛයෝ නිබ්බානං. ඔන්න ඕක ගැනම හිතන්න හැමතිස්සෙම. කරනව කකුලක් තිබ්බනම් ඉස්සරහට හැමදෙස්සෙම හිතන්නේ කාය අනුපස්සනාව වැඩෙන හිම ක්‍රමයකුත් තියෙනවා. ඉස්සරහට කකුලක් තිබ්බනම් මම මේ ඇවිදගෙන යන්නේ මොකටද? රාගයෙන් පෙළෙන්නද, ද්වේෂයෙන් පෙළෙන්නද, මෝහයෙන් පෙළෙන්නද? එහෙනම් මේ යන ගමන සුදුසු නැහැ. එහෙනම් රාගයේ දුරු කිරීම උදෙසා මේ ගමන වේවා, ද්වේෂයේ දුරු කිරීම උදෙසා මේ ගමන වේවා, මෝහයේ දුරු කිරීම උදෙසා මේ ගමන වේවා. ඔය ආකාරයෙන්ම යෝග සිහිපත් කරගන්නදී බුද්ධ භූමියේ ඉන්න කියලා කිව්වේ ඒකයි. බුද්ධ භූමිය කියන්නේ රාගක් හේ ද්වේෂක් හේ මෝහක් හේ. ඔය තුන තමයි ඔය වැටවල් තුනේ ඇස්තේ ඉන්න තියෙන්නේ. ඔය ඔය ඔය තුන වෙනවනම් ඒක උදෙසා කරුණු කරන්න. ඔය තුන වැඩෙනවනම් ඒ උදෙසා තියෙන කරුණු එකක්වත් කරන්න එපා. හැමදෙස්සෙම බලාගෙන ඉන්න එක දිහා. බත් කනකොට පින්වතුනි රාගේ වැඩෙනවනම් බත් නොකා බඩගින්නේ මැරිලා යන. ඒකත් සැපයි. එහෙනම් බත් කන්න එපා කවදක්වත් රාගේ වැඩෙන විදිය. පුළුවන් තරම් උත්සාහ කරන්න රාගේ නොවැඩෙන්න බත් කන්න. නිවනට හිතෙමු කරගත් එක්කෙනාට තියෙන එකම එක දෙයයි ටාස්ක් එකයි ඉන්නේ තියෙන්නේ. එකම එක කාර්යයයි තියෙන්නේ කරන්නේ. ඒ තමයි පරිස්සමෙන් බලාගෙන ඉන්නවා රාගයේ වැඩේද, ද්වේෂයේ වැඩේද, මෝහයේ වැඩේද කියලා. ඒ තුන වැඩෙන්නේ නැති වෙන කරුණු කාරණා කරගන්න. ඒකයි සිහිය පීටෝගෙන ඉන්න කියලා කියන්නේ. පාර යනකොට ගල් තියෙනවා, ගල් වල වැදිලා වැටේද කියලා සිහිය පීටෝල හරියන්නේ නැහැ. වටපිට බලන වේලාවට වටපිට බලන්නේ මොකටද කියලා බලන්න. රාගයේ ඇති වෙනවද, ද්වේෂයේ ඇති වෙනවද, මෝහයේ ඇති වෙනවද? රාගයේ ද්වේෂයේ මෝහයේ ඇති වෙන නම් මේ මම වටපිට බලන්නේ වටපිට බලනවට වඩා හොඳයි මම සීද විනාශා ගන්නවා කියලා හිතන්න. තථාගතයන් වහන්සේගේ දේශනා. ආදිත්ත පරියාය සූත්‍රය කියන්නේ. උන්වහන්සේ ආදිත්ත පරියාය සූත්‍රයේ දේශනා කරන්නේ සිංහතුනි ඇහෙන් රූප බලලා රූප වලට මත් වෙලා රාග කර කර ඉන්න වෙලාවේ මරණොත් එහෙම කෙලීම ගිහින් නරක අධිගත වෙලා ඉඳලා මහ දුක් විඳින්න එනවා. ඊට වඩා හොඳයි ඇස් දෙකේ අතුල ගනිනා කියලා මොනවද? රත් වෙච්ච යකඩ දෙකක්. මොකද ඒ දුක එතනින් ඉවරයි. නැත්තම් අමු අපා ගත වෙලා ඉන්නලා මහා දුකෙන් දුකටපත් වෙන වෙනවා කියන්නේ. එහෙනම් ලේසි පහසු වැඩක් නෙමේ. හාත් පසම ගිනි ඇවිලි ඇවිලි තියෙන්නේ. ඒකයි කියන්නේ මේ තව කර්මස්ථානයක් වඩා ගන්න පුළුවන්. ඇස ඇවිල ගත්තේ, රූපය ඇවිල ගත්තේ, චක්කු විඥානය ඇවිල ගත්තේ, චක්කු සංපස්සය ඇවිල ගත්තේ, චක්කු සංපස්සජා වේදනාව ඇවිල ගත්තේ, කුමකින් ඇවිල ගත්තේද? රාගකින්ින් ඇවිල ගත්තේ, ද්වේෂකින්ින් ඇවිල ගත්තේ, මෝහකින්ින් ඇවිල ගත්තේ, ජාතිකින්ින් ඇවිල ගත්තේ, ජරාකින්ින් ඇවිල ගත්තේ, මරණ ගින්නෙන් ඇවිල ගත්තේ, ශෝක පරිදේව දුක්ක දෝමනස ගින්නෙන් ඇවිල ගත්තේ, උපායාස ගින්නෙන් ඇවිල ගත්තේ. ඔය ආකාරයෙන් මෙනෙහි කරනවා. එන මේ හැම එකක්ම එකක් එකක් නෑර ඇවිලෙනවා හොගල්. මේ ඇවිලි ඇවිලි යනවා. එහෙනම් ඇහෙන් රූප බලලා ඉවර වෙලා ඔය විදිහට ජනිත කරගෙන, කනේ ශබ්ද අහගෙන ඔය විදිහට රාගයේ ජනිත කරගෙන ජීවත් වෙනවට වඩා හොඳයි මියදෙනේ කියලා උන්වහන්සේ දේශනා කරා. කනේ යගුල් දෙකක් ඇඳ ගන්න කියලා. හිතින් මනෝ රූප මවාගෙන ඒවත් එක සැරිසරසර ඉන්නවට වඩා හොඳයි නිදා ගන්න කියලා උන්වහන්සේ දේශනා කරලා දෙනවා. ඇහැරෙන්න ඇහැරෙන්න නිදා ගන්න කියලා. එහෙම නැත්නම් මනෝ භ්‍රාන්තිය ඉන්න වෙලාවට ওই මනෝ රූප මවාගෙන මොනවා ඒ මනසින් කර කර ඉන්න වෙලාවට මැරෙනොත් ඒත් ඔච්චරයි කියලා. එහෙම මහා දරුණු තැනගෙන ඉන්නේ. මේ අද කරුණාසේ දිව ශරීරයේ මන කියන ආයත් එක්ක තියෙනදී මහා අරගලයක නෙමෙයි අපි මේ එදීදී ඉන්නේ. ওই දේවල් මනාකොට සිහිපත් කරගන්න. මේක ප්‍රායෝගිකව කරගන්න පින්වදින මේ මේ මේවත් එක සෙල්ලම් කරන්න එපා. ජීවිතයේ කියන එක කොච්චරද කියලා කියන්න බෑනේ. ඒ මොහොතේදී මේක කරගන්න. මං හෙට ජීවත් වෙයිද කියලා දන්නේ නැහැ. හෙට ඔබ බණ අහන්න ඉන්න මම මෙතනට එයිද කියලා දන්නේ නැහැ. ඔබ හෙට බණ අහන්න එයිද කියලා ඔබ දන්නේ නැහැ. අදිස්ථානයක් විතරයි අපි හැමෝටම තියෙන්නේ. අද රාත්‍රියේ සර්පයෙක් ගැහුව දන්නේ නැහැ කවුරුත් මම මැරලා උදේ වෙනකොට. ඔබට අද රාත්‍රියේ සර්පයෙක් ගැහුව ඔබ මැරලා උදේ වෙනකොට. ඔබ බණ අහන්න ඉන්නෙත් නැහැ මම බණ කියන්න ඉන්නෙත් නැහැ. ඒ ඔක්කොම ඉවරයිනේ මෙතනින් එහාට. එහෙනම් මේ මොහොතේ කරගතිය යුතු වැඩන්නේ තියෙන්නේ. මේ මොහොතේ කරගතිය යුතු වැඩන්නම් පිංගුතුනි ඉනිමග බදාගෙන ඉන්නේ නැතුව මොකද්ද කරන්න තියෙන්නේ? රඳ chance එකෙන් ඉනිමග දිගේ පටපට ගාලා උඩට නැග ගන්න. ඉනිමග දිගේ පුළුවන් තරම් ඉක්මන උඩට නැගගෙන ඉවර වෙලා මෙතන නිදහස වෙන්න බලන්න. වහලේ උඩට නැගගත්තට පස්සේ ඕනනම් ඉනිමග අත ගා ඉන්න. එහෙම වෙන්නේ නැහැ කවදාකවත්. වහලේ උඩ නැගපු කෙනෙක් ඉනිමග අත ගා ඉන්නේ නැහැ කවදාකවත්. ඉනිමග නැගින වෙලාවේ තමයි ඉනිමග අත ගන්නේ. ඒ කිව්වේ මහාකාර ධර්මස්කන්ධයන් හොය හොයා පස්සේ දුවන්න එපා. නිවන් දකින ක්‍රමවේදී රාගදේශ මොහ තියෙන වෙලාව රාගදේශ මොහ තියෙනවා නම් ඒව නසන්න වැඩ පිළිවෙල කරගන්න. අද ඉඳලා හොඳ ඊම් එකක් හදාගන්න ජීවිතේට. හැම දේශනාවකම මම මේක මතක් කරලා දෙන්න. නෑ පින්වදිනේ අපි හරි ආසයි මේ සද්ධර්මයට. සද්ධර්මයට ආස වගේ පින්වදිනේ ඒකත් අන්තිමද අර කෑම වලින් හොඳක් වෙනවා වගේම කෑම වලින් විපතකුත් වෙනවා. ඒ වගේ තමයි සද්ධර්මයට ආසයි වගේ පිළිගන්නේ සද්ධර්මයේ උපාදාන කරගත්තාම එතනින් එහාට යන්න හිතෙන්නේ නැහැ. ඒ ධර්ම කාරණාවල තියෙන රසයට ඒ ධර්ම කාරණා අවබෝධ වෙන්න හරි ආසයි. ඒකයි සමහර මහත්තුරු ඇවිදilla. ඒනයි මේ පත්‍රවල ලැබෙන්නේ ලියන මහත්තුරු තේ ඇත්ත අපි ගොඩක් ධර්මයේ කතා කරන්න ඕනේ. මොකද ඒ අය ධර්මයේ ලෙහෙලා මිනිසුන්ට අවබෝධය දෙනවා. ගොඩක් දුරට මේ මහත්තුරුම කියනවා ධර්මයේ හිර වෙලා ඉන්නේ කියලා. මේක දාලා යන්න හිතෙන්නේ නැහැ කියලා. මේක දාලා යන්න හිත දෙන්නේ නැහැ කියන මට්ටමේ ඉන්න මේක කොහොමද ලෝකෙට දෙන්න ඕනේ කියන මට්ටමේ. මේ උපාදානීය මට්ටමක් තියෙන. හෙට මලොත් මේ මහත්තුරුමක් වෙනවා. මේක මම දීපත් කර කර දෙන්න. ඉතින් එයාත් කියනවා අනේක දීපත් කර කර දෙන්න. එතකොට කොහොමද අපිට මෙතනින් ගන්නේ? මේ හොඳ දෙයක්. ධර්මයේ වෙන මොකුත් නෙමෙයි. වෙන කිසි ඔක්කොම අදැරලා ධර්මයේ මැත්තේම ඉන්නේ. හැබැයි ධර්මයේ උපාදාන කරගෙන ඉන්නේ එතනින් එහාට ය아가න්නේ. එතකොට කවදක්වත්. ඉතින් මේ දේවල් පින්වලදී හොඳට දීපත් කරගන්න. ඒක නිසා පුළුවන් තරම් ප්‍රායෝගිකව මේ ගමන යන්න. හැම තිස්සෙම බලන්න රාග ද්වේෂ මෝහ ගැ. කන්න ගියත් බලන්න, බොන්න ගියත් බලන්න. ඒ හැම මොහොතකම හැම තිස්සෙම බලන්න රාග ද්වේෂ මෝහ වැඩිනවද? රාග ද්වේෂ මෝහ නැහැනවද කියලා. එහෙනම් කර්මස්ථාන වඩන්න රාග ද්වේෂ මෝහ නැහැන විදිය. අවසානයේදී වෙන්න ඕනේ මොකද්ද? රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ඒවට උපාදාන කරගෙන උපාදාන ස්කන්ධ ලෝකයක් හැදිලා තියෙනවා. ඔන්න උපාදාන ස්කන්ධ ලෝකය දුරු කරලා දාන්න. එතකොට පංචස්කන්ධ විතරයි ඉතුරු වෙන්නේ. ඇතුලේ තියෙන ස්කන්ධයන් දුරු වෙලා ගියාට පස්සේ බාහිර පංචස්කන්ධයන් විතරයි ඉතුරු වෙන්නේ. ඒක නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. රහතන් වහන්සේගේ තියෙන පච්චුප්පන්න මොහත. රහතන් වහන්සේගේ තියෙන ස්කන්ධයන් විතරයි. අනිත් පිළිසර තමයි පින්විතුනි ඒව උපාදාන ස්කන්ධයන් වෙලා උපාදාන ස්කන්ධ ලෝකයක් හැදෙන්නේ. අතීතයක් හැදෙන්නේ ඒ අයට. අනාගතයක් හැදෙන්නේ ඒ අයට. රහතන් වහන්සේට අතීතයක් හැදෙන්නේ නැහැ, අනාගතයක් හැදෙන්නේ නැහැ. ප්‍රත්‍යෙන් ඉපදුනා එච්චර තමයි. ප්‍රත්‍යෙන් ඉපදිච්ච එකට ආස කළා නම්, උපාදාන කළා නම් දැන් එතනින් එහාට ඒක උපාදාන ස්කන්ධයක් බවට පත් වෙනවා. ප්‍රත්‍යෙන් උපදින දේ ස්කන්ධ මිසක් උපාදාන ස්කන්ධ නෙමෙයි. ඔන්න උතන දැනගන්න හරියට. මේ අපි මාත් එක්ක යන මගෙන් අහුවෙන ප්‍රශ්නයක්. ඒකත් එක්ක මම මේ කරකවලා දෙන්නේ මේක. ප්‍රත්‍යෙන් උපදින වෙලාව ස්කන්ධ උපාදාන කරගත්ත වෙනවා පංචස්කන්ධ පංච උපාදානස්කන්ධ වෙනවා. එහෙනම් රහතන් වහන්සේට ප්‍රත්‍යෙන් ඉපදිලා එන වෙලාවක් තියෙනවා. ඒකට කියනවා පින්වදින පච්චුප්පන්න මොහොත කියලා. එහෙනම් පච්චුප්පන්න මොහොතේ ආයශය කොච්චරයිද? එක චිත්තයක් තමයි ආයශය තියෙන්නේ. අපේ මේ භික්ෂුන් වහන්සේලා පිරිසක් එක අද උදේ අපි මේ ධර්ම සාකච්ඡාව විදලා ඉන්න වෙලාවේදී නැගිලාපු ප්‍රශ්නයක් එක්ක තමයි ගලපලා දෙන්නේ. පච්චුප්පන්න මොහොත කියලා කියන්නේ හිමදෙන එක මොහොත එක මේක එක චිත්තයක් විතරයි පච්චුප්පන්න මොහොතේ තියෙන එක පටිච්චසමුප්පාද චක්‍රයෙන් පච්චුප්පන්න මොහොත ඉවර. එතනින් එහාට ඒකට උපාදානයක් කරගත්ත ගමන් ඒකට කැමැත්තක් ඇති කරගත්ත ගමන් ඒක උපාදානස්කන්ධ වෙනවා. උපාදානස්කන්ධ වෙනකොට අතීතයට ගියලා ඉවරයි. ඒක අතීතයට ගිය නිසා පින්වදෙනි මතු බලාපොරොත්තු හට ගන්නවා. මොකද මේක නිසා පෙලෙන්න පටන් ගන්න නිසා පෙලීම කියන එක ඒ මොහොතේ තියෙනවා. මොකද යමක් සාරයි කියලා ගත්ත ගමන් පින්වදෙනි ඒක නිසා පෙලෙන්න පටන් ගන්න ක්‍රමවේදයක් තමයි තියෙන්නේ හැම මොහොතකම. ඒක නිසා පෙලෙනකොට ඒකෙන් නිදහස් වෙන්න ඕන නිසා අභිසංකාර වඩවඩ අභිසංකාර වඩවඩ ඒකෙන් නිදහස් වෙන්න හදනවා. ඒකයි තියෙන්නේ. අපි මේ වාහනේ යනකොට කවුරු හරි කෙනෙක් ඉන්නවා. ඒ කෙනා පළවෙනි පාර දැක්ක ගමන් ආසයි තුන ආසිතිච්ච ගමන් දැන් මොකද කරන්නේ? අභිසංකාර කර කර කර කර කර කර බෙල්ල හරවනවා නේද? බෙල්ල හරව හරව හරව හරව හරව හරව බලනවා නේද ඒක? තවත් අවදුරටත් මේක පෙළනවා නම් එහෙනම් මොකද්ද කරන්නේ? හෝ පොඩ නවත්තම් අර බලපං බලපං කියලා හැරි හැරි බලන්නේ නැද්ද? වාහනේ හරවගනි වාහනේ හරවගනි කියනකො යාළුවට කියන්නේද වාහනේ හරවගෙන ගිහලා බලන්න ඕනි කියලා තමයි. ඒ මට්ටම නැනකයි යන්න පුළුවන්. එනම මේ උපාදාන රහතන් වහන්සේ කවදාකවත් ඒක කරයිද බින්ද? රහතන් වහන්සේ දැක්කොත් දැකුම් මාත්‍රයක් විතරයි. දිත්තේ දිත්ත මත්තන් කියලා කිව්වේ ඒකයි. දැක්කොත් දැක්ක විතරයි කියන එකට වඩා එතන කියන්නේ බින්ද මත්තන් කියලා කියන්නේ මාත්‍රයක් කියන්නේ. එහෙනම් දිත්තේ දිත්ත මත්තන් කියලා කිව්වේ දැක්කොත් දැකුම් මාත්‍රයක් විතරයි එතන තියෙන්නේ. ওই මාත්‍ර ටික ඔක්කොම එකතු වෙන සංකාර කර කර අවශ්‍ය සංයෝජන හදාගෙන ඉවරලා ඒකත් වෙලා ඉන්න වැඩ පිළිවෙලක යෙදෙන්නේ නැහැ රහතන් වහන්සේ. මොකද උන්වහන්සේට සංයෝජන හැදෙන්නේ නැහැ හේතුව උපාදාන කරගත්ත නාම රූප නැති නිසා. උන්වහන්සේ අතීතයක් නැති නිසා අතීතයක් නැහැ කියලා කිව්වෙ සිංහදිනී ආවර්ජනය කරන ගන්න එකක් නැහැ කියන එක එහෙම නෙමෙයි. උන්වහන්සේ අතීතයක් නැහැ කියලා කිව්වෙ අතීත ගත්ත දෙයක් නැහැ. අතීත දීලා අල්ලගත් එකක් නැහැ. උපාදාන කරගත් එකක් නැහැ. උපාදාන කරගත් එකක් නැති නිසා මතු බලාපොරොත්තුකුත් නැහැ උන්වහන්සේ. ඒ මොහොතේ උපදින පත්‍යුප්පන්න ස්වභාවයක් විතරයි උන්වහන්සේගේ තියෙන්නේ. හැබැයි මේ කියන්නේ ඔර්ලෝසු කාලය ගැන නෙමෙයි. ඒකත් හොඳට මතක තියාගන්න. සමහර අය ඔර්ලෝසු කාලෙත් එක පටලගෙන විශ්වයේ තියෙන කාලත් එක පටලගෙන එහෙම යන්න හදනවා. එහෙම යන්න කිව්වොත් තවත් මේක අවබෝධ කරගන්න බැරි තරම් සංකීර්ණ වෙනවා. තථාගතයන් වහන්සේට ඔර්ලෝසු කාල ඔර්ලෝසුවක් තිබුණා නම් උන්වහන්සේත් කියයි දැන් 12 ඉනේ මහණෙනි මොකටද දැන් දන් වල දන්නේ මෙතනින් යාට කියලා. අද රහතන් වහන්සේ නම බිහුනොත් එහෙම උන්වහන්සේ ආයි වෙලාව කීයද කියලා වෙලාව 11 ඉනේ දැන් එහෙනම් දන් වල දෙන කාලේ හරිනේ. එහෙනම් උන්වහන්සේට ඔර්ලෝසු කාලේ තියෙනවා. එහෙනම් මෙතන මේ කතා කරන්නේ ඔර්ලෝසු කාලය ගැන නෙමෙයි පිටුදෙනි කළ දෙයට ආලය ගැන කතා කරා. කළ දෙයට ආල කළා නම් කාල හැදෙනවා. කළ දෙය කියලා කිව්වේ මොකද්ද? පත්‍යුප්පන්න මොහොතේදී යමක් කිරීමෙන් පත්‍යුප්පන්නතාවයක් හදගන්න ප්‍රත්‍යයෙන් උපදින. ඒ ප්‍රත්‍යයෙන් උපදින මොහොතේ උපාදාන වුණා නම් රූපයක් ප්‍රත්‍යයෙන් උපදින මොහොතේ උපාදාන වුණා නම් අන්න එයාට කාල හැදුණා. මොකද රූප උපාදානයක් තියෙනවා ඒ කෙනාට නෑ. රූප උපාදාන වුණා කියන්නේ අතීතයක් හැදුණා. අතීතයේ තුමින් බලාපොරොත්තුවක් හටගන්නවා අනාගතේ. ඒ නිසා තමයි කජ්ජනීය සූත්‍රයේ තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ප්‍රත්‍යයෙන් උපදින එකට ආල කරගත්තට පස්සේ මොකද වෙන්නේ? අතීතයේ යම් රූපයක් තිබුණා නම් ඒ රූපේ විදිහින් මාව කාල දැම්මා කියන. අනාගතයේ උපදින රූප තියෙනවා නම් ඒ රූපේ නිසාත් මා කාල දැමාවි කියලා හිතෙනවා. එහෙනම් අතීත අනාගත වර්තමාන දුර ළඟ හිණ ප්‍රති සිවුම් ගන්න බාහිර අභ්‍යන්තර කියන ඔය රූප ගත්තන ඔය හැම රූපයක් නෙම ඔක්කොටම කියන රූප ස්කන්ධ කියලා. එහෙනම් එක එක මොහොතේ රූප උපදිනවා. ඒ රූප ඔක්කොම එකතු කරගත් කාලේ එතනට කියනවා රූපස් ස්කන්ධ කියලා. එහෙනම් රූපස්කන්ධ කියන්නේ ඔන්න රූප උපාදානස්කන්ධ. රූපස්කන්ධේ උපාදාන කර ගැනීම නිසා රූප උපාදානස්කන්ධ හැදිලා තියෙනවා. ඒකයි වෙන්නේ. එහෙනම් පත්‍යුප්පන්න මොහොතේදී ස්කන්ධ විදියට තියෙනවා. කළ දෙයට ආලේ කරාන වේදනා එනකොට වේදනාට ආල කරාන වේදේතිකෝ භික්කවේ තස්මා වේදනාති පුච්චති කියලා වීමක් දනවන නිසා මහණෙනි මේකට වේදනා කියලා කියනවා කියන ඒ වීමක් දනවන මොහොතේදී පින්වදේ දැපදු කුපේක්ෂාවතින් මේකට උපාදාන කරගත්තනම් අන්නේ ප්‍රත්‍යෙන් උපදින මොහොතේදී ඒක පත්‍යුප්පන්නයි. ඊළඟ මොහොතේ යනවා මේක මොකටද? උපාදාන කරගත්තා නම් අතීතයට ගියා. උපාදාන කරගත්තාම අතීතයට ගියා නම් ඒ අතීතයට ගිය උපාදාන කරගත්ත නිසා මතු වල බලාපොරොත්තු සහගතව ඉන්න නිසා. ඒක නිසා හැම මොහොතක් නෑර මොකද කරන්නේ? රූපයක් බලාපොරොත්තු ඉන්නවා, වේදනාවක් බලාපොරොත්තු ඉන්නවා, සංඥාවක් සංකාරයක් විඥානයක් ඔය ආකාරයෙන් බලාපොරොත්තු ඉන්නවා. හැබැයි රහතන් වහන්සේ තියෙන පත්‍යුප්පන්න මොහොත විතරයි, උන්වහන්සේ තියෙන ස්කන්ධ විතරයි ඒක උපාදාන කරගන්නේ නෑ උන්වහන්සේ. මොහොත උපාදාන කරගන්න තරම් වටින දෙයක් මේ ලෝකේ නැති බව ප්‍රත්‍යක්ෂ වශයෙන් මුන්වන්දට අවබෝධය අවිද්‍යා තෘෂ්ණා නිරෝධය. මෙන්න මේ ක්‍රමවේදය තමයි සිංහදෙනි මේ නිවන් දකින ක්‍රමවේදය. ඉතින් තව තවත් අපි මේව ගැන කතා කරනවා ඉස්සරහට. ඔබට තියෙන පුළුවන් තාක්කල් ඇවිදලා බණහන්. මම මෙහි ධර්මයේ කතා කරන තාක්කල් ඔබට ඇවිදලා බණහන් පුළුවන්. ලෝකේ කොහේ හරි ඉන්න තරග ඉඳලා බණහන්න පුළුවන් ඉන්න මේ සජීවීව ලෝකෙටම මේ වෙලාවේ අහන්න පුළුවන්. ෆෝන් එකක් තියෙනවා නම් ඒකට ඉන්ටර්නෙට් තියෙනවා නම් ඒ වෙලාවෙම අහන්න පුළුවන් ක්‍රමවේද හැදිලා තියෙනවා. පුළුවන් අය ඉස්සරහට ඇවිල්ලා බණ අහන්න. ඒ අහනකොට ඉතින් ඒකේ තියෙන උපනිශ්‍රේ වැඩි. ඉතින් අනිත් අයට තියෙන පුළුවන් ඉතින් ඒක කරගන්න. මම ඒකයි කිව්වේ තින්නේ මේ හැම කෙනාටම මේ ප්‍රචාරය දෙන්න. ඔබට දවල් දවසේ ඇවිදින මේ මොකක් හරි භාවනාවක් කරගන්න ඕන නම් එන්න පින්නේ අපි ඉන්නවා. අපිත් එක්ක එකතු වෙලා මේ කාර්යය කරගන්න. ඔය තරුණ පිරිස් සමන්ට නිවාඩුවක් පාඩුවක් තියෙනවා නම් එන්න. ඇවිදින් ඉවිරලා කර්මස්ථානයක් වැඩමු අපි හැමෝම එකතු වෙලා. මේ පන්සල් තියෙන්නේ ඒ වටේ. මේ පන්සල් තියෙන. මම දන්නේ අනිත් ඒවා. මේ පන්සල් වලින් අපේ මේ වික්ෂුන් වහන්සේලා නම් බොහෝම කැමති අනිත් පිරිස ඇවිදින්න මේ ධර්මයේ හැදිරෙනවා. ඉතින් මේවා ආරණ්‍ය සීනාසන ගණයට වැටෙන දේවල්. ඒක නිසා ඉතින් ඉතින් පිරිමි ආවට පස්සේ එයාට ඉතින් ඒ කටයුතු කරගන්න පුළුවන්. ඉතින් කාන්තාවක් ආවත් මේ ඉස්සරහා ප්‍රදේශයේ ඉඳගෙන ඒ කටයුතු කරගන්න පුළුවන්. ඒ වගේ දේවල් හැදිලා තියෙනවා. ඉතින් එහෙම කරගන්න තමන්ට නිවාඩුවක් ආව නම් ඒ නිවාඩු දවසට එන්න. දෙනසුරාදීලා නිවාඩු නම් දෙනසුරාදීලා උදේ පාන්දර ඉඳලා ඇවිදලා මේ කටයුතු කරගන්න. මේ මේවා තියෙන්නේ කන්නේ මේක සමසතු කරලා පූජා කළේ. සිවුත් විසින් වඩිනා මහා සංඝ රත්නයේ ඉතින් වික්ෂි වික්ෂිනී උපාසක උපාසිකා කියන හැමෝටම ඉතින් අයිතියක් තියෙනවා තථාගතයන් වහන්සේගේ ශාසනයේ දේවල්. දරුව හතර දිනාටම අයිති පියාගේ දේවල්. ඒක නිසා ඇවිදලා පුළුවන් විදිහට තමන්ගේ වැඩේ කරගන්න. ඒ වගේ ගුරුහරුකමක් අවශ්‍ය නොත් ඒ වෙලාවට ඉන්න වික්ෂුන් වහන්සේලා උදව්වක් උපකාරයක් කරයි. කලන වැටේ අවසාන පුරුක වෙන්න හදන්නේ නැතුව වින්දින ඊට කලින් මේ කලන වැට සම්බන්ධ වෙන නිවන් දකින්න වැඩ පිළිවෙලේ දෙන්නේ. ඒවට තමයි මේ දේවල් තියෙන්නේ. මේ බිම මේ ස්පර්ශ වෙන්න ඕනේ ආර්යයන් වහන්සේලාගෙන් හැම මොහොතකම. මේ මහ පොළොව ආර්යයන් වහන්සේලාගෙන් ස්පර්ශ වෙන්න පිංගුසේ මේ මහ පොළොවට හරි සාරයක් උදා වෙනවා. හැම කෙනෙකුටම මහා ශාන්තියක් උදා වෙනවා. මේ දේවල් ඔබ කරන්නේ. ඔබ තුලින් තමයි මේ නිවන සාක්ෂාත් කරගන්න ඕනේ. මන් නිවන් දැක්කට ඔබට ශාන්තියක් උදා වෙන්නේ නැහැ. ඔබයි නිවන් දකින්නේ. ඒක අදිස්ථාන කරගන්න. බණ අහන්නේ නැහැ හැම කෙනාම. තවන්න පුළුවන් තැනදී මේ මේ මේ චීවරේ දරා ගන්න මට්ටමට එන්න. පුළුවන් තරම් ඉක්මන් කරලා එන්න එතන. එතනට ආවට පස්සේ පැය 24 මේක කරන්න පුළුවන් එතනින් එහා. ඊතකල් ගෙදර දොරේ වැඩ කටයුතු කරලා වාක්‍යෙම විදිකමුත් කරගෙන ඉවරලා මාර්ගේ යන්න. නැත්තම් එහෙම වෙන්නේ සිංහදෙන යතිවරයන් වහන්සේලා අරිහත්ත්වයටපත් වෙනවා. ඒ කිනේක පින්වම් පහන. ඔබ හැම කෙනාටම චීය කර කර ඉන්නවා සාදුනාද පවත්ත පවත් ඉඳලා අන්තිමට මොකද වෙන්නේ කිසිම දෙයක් නැතුව මැරෙලා යන වේදයක් ඇදලා ඉතින් අපරාධයක් ඔය කරගන්නේ ජීවිතවලට ඒ නිසා ක්‍රිකට් මැච් ගහන ඒවා බල බල ඉන්න නැතුව පුළුවන් නම් බැද්දට පැනලා ක්‍රිකට් ගහන්න ක්‍රිකට් ගහන එක තමයි පිටුතුනි ආස්වාද ක්‍රිකට් මැච් බලනවට වඩා ඒ නිසා ඒකට වඩා වීරිය වඩලා ඒක කරගන්න ඒ අවස්ථාව උදා කරගන්න අපි ඉන්න ඔබට උදව් කරන්න ඕනේ වෙලාව ඕනේ වෙලාවක ඉන්න ගුරුහරුකම ගන්න අවශ්‍ය නැත් ඇවිදilla එක කරගන්න බණ භාවනා කරගන්න ඒවට තමයි මේ දේව මේ භූමිය තියෙන්නේ මේ දානශාලාවේ කැම තියෙනවා බඩගිනි වෙලාවක් ආවොත් ඇවිදිලා බත් ටිකක් කාලා ඉවර වෙලා ධ්‍යාන මේ භාවනාවක් කරන්න පටන් ගන්නවා පැත්තකින් ඉඳගෙන මේ ගස් යට හේවන තියෙන මේ මේ උළු කැටයක් පූජා කරපු එක්කෙනාට උළු කැටයක් පූජා කළාට මහා පුණ්‍ය ශක්තියක් නැගිදෙනව නේද ඔබ මේ උළු කැටයක් උනේ යට ඉඳගෙන ඉවරලා බණ මේ භාවනාවක් කළා නේද අද මේ සද්ධර්මයේ දේශනා කරන්න පිටුනේ මේ ස්ථාන භූමිය යට ඉඳගෙන. එහෙනම් නිකමල හිතර බලන්නක මොන තරම් ශාන්තියක් නැගිලේද කියලා මේ ස්ථානේ හදන්න උදව් පදව කරපයි. අද ඔබ සීලු දෙනාම බණ අහනවනේ මෙතන ඉඳගෙන එහෙනම් හිතර බලන්නක මේ ආරාම භූමිය පූජා කරන්න යම් කිසි කෙනෙක්. ඒ කෙනාට මොන තරම් කුසල විපාකයක් පුණ්‍ය විපාකයක් නැගිලේනවද කියලා. මේක තමයි සත්‍යගතයන් වහන්සේගේ ස්වභාවය. සත්‍යගතයන් වහන්සේ ලෝකෙට දුන්නේ මෙන්න මේ ක්‍රමවේදයෙන්. මේවට තමයි කියන්නේ ප්‍රණීත දහම් කියන්නේ. මධ්‍යම දහම් කොටසකුත් තියෙනවා. ඉතින් අපි අපේ මේ අපේ හාමුදුරුවෝ අපි පිරිස අපේ නායක හාමුදුරුවෝ ඇතුළේ ඒ පිරිස අපි ගියා ප්‍රේමාබෝධිය ගාවට ගිහලා බුද්ධ වන්දනාවක් කළා. අපි බුද්ධ වන්දනා කරන්නේ නැහැ නේද? මේ මහා හයිය සද්දනග තථාගතයන් වහන්සේට වන්දනා කරන්න ගිහලා අපි හැමෝම විසිරීලා ගිහලා ඉඳගත්තා. භාවනා කරා. සුළු මොහොතයි ගියේ පින්විතේ නඩයක් ආවා. නඩයක් ඇවිල්ලා මහා හයියෙන් පටන් ගත්තා වන්දනා කරන්න. දැන් ඉතින් කර්මස්ථාන වඩලාමාරයි. ඉතින් මහා හයියෙන් වන්දනා කරනවා මේ කනගාව ඉඳගෙන. 10 දෙනෙක් විතර ඇවිදilla. එක්කෙනෙක් මහා හයියෙන් කියනවා අනිත් අයත් ඒත් එක මහා හයියෙන් කියනවා. ඒතොර මේ පැත්ත කියන එක අනිත් පැත්තේ යා පැත්තට ඇහි. එනවා තව පිරිසක් ඇවිදින්න. ඉතින් එතන ඉඳියාගෙන ඉඳලා ඉතින් අර බෝධි පූජා කරේ. මේ මම මේව වැඩි විදිහට දකින්න නෙමෙයි. ඉතින් ඒක තමයි ස්වභාවය. මධ්‍යම දහම් වල තමයි තාම ගොඩක් පිරිසි. මධ්‍යම දහමත් හොඳයි තියෙනවා. ප්‍රණීත දහමට යන්න පුළුවන් නම් ඊට වඩා හොඳයි. මොකද ශ්‍රීමා බෝධි හාමුදුරුවෝ කියලා කියන්නේ මහා ශ්‍රේෂ්ඨ ස්ථානයක් ප්‍රණීත දහම් වඩන්න. මධ්‍යම දහමට වඩා. ඉතින් ওই බෝධි පූජා කවි කියෝ කියෝ ඉන්නවට වඩා හොඳ නැද්ද? එතනට ඇවිදලා ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ වැඩුවා නම් තමන්ගේ පෞලි කට්ටියව සීපත් කරගෙන මොන තරම් පුණ්‍ය කුසලයක් නැගිලා යනවද කියලා හිතර බලන්න. ඒ මට්ටමට යනකම් ධර්මයේ තාම මේ මිනිත්තු වලට ගිහිල්ලා නැහැ. මේ අපි අපි අපිට මේ මිනිස්සු ගැන කිසිම තරහක් ඇති වුණේ නැහැ. ඊට පස්සේ අපි එතනින් ඉතින් එහා පැත්තට ගියාම එහා පැත්තෙත් එහෙමයි. ඉතින් අන්තිමට මොකද කළේ? මේ ස්ථානේ කර්මස්ථානේ වැඩන්නේ මේ වෙලාවේ සුදුසු නැහැ කියලා හිමින් නැගිලා ආවේ නැහැ. ගොවිලාව සුදුසු නැහැ තමයි ඉතින්. මොකද හැම මොහොතකම ওই ටික තමයි උතන තියෙන්නේ. කොහෙන් ආපු එකක්ද දන්නේ නැහැ. වන්දනා කරන්න එනකොට තියෙනදී මහා හයියෙන් කෑ ගහලා වන්දනා කරන ක්‍රමවේදයක් හදාගෙන තියෙනවා. මම ඔබට නම් කියන්නේ තියෙන්නේ මේ මහා හයියෙන් කෑ ගහ වන්දනා කරන ක්‍රමවේදයක් මේ තථාගත ශාසනයෙන් නම් තිබුණේ නැහැ. කොහෙන් ආවද කියලා දන්නේ නැහැ. ඔබ වන්දනා කරද්දී ඔබ එහා පැත්තේ ඉන්න කෙනා අන්තිම රේගෙන වෙලා තියෙන්නේ. එහා පැත්තේ ඉන්න කෙනා රතන සූත්‍රය කියනවා. මෙහා පැත්තේ ඉන්න කෙනා කර්ණීමිත සූත්‍රය කියනවා. මහා හයියෙන් කෑ ගහ අන්තිමට මොකද වෙලා තියෙන්නේ? අනිත් එක මේ පැත්තේ ඉන්න කෙනා රතන සූත්‍රය කියනවා. අනිත් එක කෙනා කර්ණීමිත සූත්‍රය අවසන් කරනවා. ඕක තමයි අන්තිමට වෙන්නේ. ඇයි මහා හයියෙන් දෙන්නත් එක කෑ ගහ කියද්දී අර එක මෙහා කියනවා. පස්සේ මෙයාගේ කියා කියනවා. ඕක තමයි සිද්ධ වෙන්නේ. ඒ හොම සංවේදයක් තිබුණ නැහැ හිමිනේ. මේ තමන් මේ කොහොම නිහඬියාව පිය කරගෙන නිහඬියාව තුළින් නිවන් දකින. දැන් එක පාට කෙනෙකුට අහන්න පුළුවන්. ඉතින් අනිත් අය කොච්චර කෑ ගැහුවා තමන්ට භාවනා කරන්න පුළුවන්කම තියෙනවා. ඔව්. සාරිපුත්‍රයන් වහන්සේ ආවනම් පුළුවන්. සාරිපුත්‍රයන් වහන්සේ ආවනම් කවුරු කෑ ගැහුවත් භාවනා කරන්න පුළුවන් වෙයි. නමුත් ධාර්මික මාර්ගයේ ප්‍රගුණ කරන කෙනෙකුට පින්වදින මුල් කාලේදී ඒවත් එක කරගෙන යන්න බෑ තමන්ගේ කමට. ඔබත් කරලා බලන්න ඉතින් ඔබට පුළුවන් ද කියලා කරගෙන යන්න. එතකොට ඔබට උත්තරේ ඔබටම හම්බේ. ඒයට දොස් කියනවා නෙමෙයි. ඒක තමයි ස්වභාවය. මොනව කරන්නේ? ඔබ මම ඔබට දෙන අවවාදේ තමයි ඔබ වන්දනාවක් කරන වෙලාවට තව කෙනෙකුට ඒකෙන් හානියක් වෙනවා නම් තව කෙනෙකුට ඒ කරන්න ආපු වැඩේ කරගන්න බැරි නම් ඒක සුදුසු නෑ. ඒක නිසා පොඩ්ඩක් හිතලා බලන්න. හිතලා බලලා ඉවර වෙලා හැමෝම එකක් නම් කරන්නේ ඒක කිසි ප්‍රශ්නයක් නෑ. දැන් බුද්ධ පූජා පන්සලේ බුද්ධ පූජාව තියන්න යනකොට හැමෝම එකක් නේ කරන්නේ. එක්කෙනෙක් එහා පැත්තේ භාවනා කරන්නේ නැහැ. හැමෝම බුද්ධ පූජාව තියෙනවා. එහෙනම් අන්න ඒ වෙලාවට හැමෝම ශබ්ද නගාගා ඒ ගාතාවක් කිව්වට කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි අර වගේ වෙලාවට තියෙන එක්කෙනෙක් කියන්නේ එක බෝධි පූජා කවියක්, තව එක්කෙනෙක් කියන්නේ තව බෝධි පූජා කවියක්. එතකොට මේ කෙනා මහා හයියෙන් කෑ ගහන්නේ කාට ඇහෙන්නද? බෝධීන් වහන්සේට ඇහෙන්නද? මහා හයියෙන් කෑ ගහලා ආත කියන්නේ. ඒක සුදුසු නැහැ. මට හිතෙන්නේ සුදුසු නැහැ කියලා. ශ්‍රීමා බෝධීන් වහන්සේ ගාව කෑ ගහන එක සුදුසු නැහැ. ඉතින් තව කට්ටිය පොඩි ළමයි ටිකක් ඇවිල්ලා පොඩි ළමයි ටික ඒත මේ දඟල දඟල ඉන්නවා. අම්මයි තාත්තයි අම්මයි අම්මලා දෙතුන් දෙනා ඉවරලා මොකද කරන්නේ? මේ පොඩි ළමයින්ගේ වීඩියෝ කරනවා මේ පොඩි ළමයි ටික. අර පොඩි ළමයි කෑ ගහ හිගි හිගි ගහ කෑ ගහ ඉතින් පේනවා හාමුදුරුවන් වහන්සේලා බාඩි විලා භාවනා කරනවා. අර කෑ ගහ මොකද කරන්නේ? මේ කෑ ගහනකොට ඒ කරනවා. ඉතින් මේ පොඩි ළමයින් අසත්පුරුදු කම නේද පුරුදු කරන්නේ පොඩි කාලේ ඉඳ? පොඩි උන්ගේ වරදක් නෙමෙයි. අම්මලගේ තියෙන මොඩේ නැති කම නේද? විෂුන් වහන්සේලා වටේ ඉඳගෙන භාවනා කරනවා. අර පොඩි ළමයි කෑ ගහද්දී ඒකට ආස්වාදයට පත් වෙනවා. පොඩි ළමයින්ගේ ෆොටෝ ගන්නවා, වීඩියෝ කරනවා. ඒක නෙමෙයි නේද කරන්න තියෙන්නේ? අනේ හුදේ මේ ශ්‍රී මහා බෝධි හාමුදුරු ගාන්නේ පුතේ ආවේ ශ්‍රී මහා බෝධිය කියලා කියන්නේ බුදුන් පිට දුන්න උදව් කරන බෝධියනේ පුතේ. මේක මහා ආශ්චර්යවත් බෝධිය. මේ බෝධිය ගාවට ආවම පුතේ සද්ද නැතුව ඉන්න ඕනේ. කිසිම සද්දයක් නැගන්න එපා කියලා පොඩි කාලෙම කියලා දෙන්න ඕනේ. ඒමකුත් නැහැ. සීය නැහැ. මොකද්ද කරන්න තියෙන්නේ? පොඩි කාල නටනවා නටනවා දැක ගාව මොකද කරන්නේ? කතා වීඩියෝ කරගෙන ගියා. දෝෂයක් නැගෙනවා නෙමෙයි. ඉතින් අපි මේ වෙලේ කතා වුණා. අපේ හාමුදුර පිළිස ඉතින් කතා වුණා. ඉතින් මේක තමයි මේ ලෝකේ යන හැටි. ඒ ආයේ දෝෂ නැගලා වැඩක් නැහැ. ඉතින් මේ ධර්මයේ නැති නිසායි මේක නේදා ඊයේත් අපි අධිස්ථාන කරගත්ත මේ ධර්මයේ මේ ලෝකේ පුරාම ප්‍රචාරය කරන්න ඕනේ පුළුවන් තරම් ඉක්මනට කියලා. එතකොට හැම කෙනාටම මහා ශාන්තියක් උදා වෙනවා. ඒකයි මම ඔබට කියන්නේ මේ විදිහට මේ ධර්මයේ ප්‍රචාරය කරන්න. ප්‍රචාරය කරනකොට හැම කෙනාටම සිතක් සැලසෙනවා. ඉතින් අපි මේ විදිහට කර්ම කාරණා කරගමු. ප්‍රශ්න නම් ගොඩාක් තියෙනවා. ඉතින් හැමදාම සාකච්ඡා කරන නිසා ඔබට ඒවට උත්තර ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔබ මගෙන් ප්‍රශ්නයක් අහලා ඉවුවා. මේ පොතක ප්‍රශ්න සටහන් කරලා තියෙන එක නිසා ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්න කතා කරන ඒවා ඔක්කොටම ටික එකක් දාලා අනිත් ඒවට අපි ක්‍රමක්‍රමයෙන් උත්තර දීගෙන යනවා. මොකද සමහර ප්‍රශ්න තියෙනවා ඒවට කතා කරන්න ගියාම පැය දෙකක්ම ඒ ප්‍රශ්නේ කතා කරන්න. ඒ තරම් සාර ප්‍රශ්න තියෙනදී ඔබ සමහරවිට ඔබ අහන ප්‍රශ්නේ තියෙන සාරත්වය ඔබ දන්නේ නැති තරම්. මම ඒකට උත්තරයක් දෙයි පැය 3ක්. සාරිපුත්‍රයන් වහන්සේ හිටියනම් දවසක විතර උත්තරයක් දෙයි. බුදුහාමුදුරුවෝ හිටියනම් තාමත් උත්තර දෙනවා ඒකට. එහෙනම් ඒ තරම් මේ ප්‍රඥාවේ මහිමයත් එක තමයි තියෙන්නේ. ඒවා ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ විදිහට අපි කරුණු කාරණා කරගෙන යනවා. පුළුවන් තරම් හැමදාම ඉන්න මෙතන. යාළුවන්ටත් කියන්න, දන්න අයටත් කියන්න, සෙන්සුරා දිරි දටේම නිවාඩු පාඩු ඉන්න වෙලාවට ඔය රුපියල් 100ක් දීලා දෙ රුපියල් 200ක් 300ක් ඊදම් කරලා පෙට්‍රල් ටිකක් ගහගෙන ගමේ ඉන්න හතර පහ දෙනෙක් මෙතෙන්ට අරන් එන එකේ පාඩුවක් සිද්ධ වෙන්නේ නැහැ. ලෝකෙට මහා ශාන්තියක් විට වෙලා එන මහා විශාල දෙයක් සිද්ධ වෙනවා. සද්ධර්මයක් ශ්‍රවණය කරන අසත්පුරුෂෙක් සත්පුරුෂ වුණා. දෘෂ්ටියනේ අවශ්‍ය වෙන්නේ. දෘෂ්ටිය ඍජු කරගන්න තමයි ධර්මය ශ්‍රවණය කරන්නේ. එතනින් යාර කරන්න තියෙන තමන්ගේ වැඩ. දෘෂ්ටිය ඍජු කර ගැනීම නිසා ධර්මය ශ්‍රවණය කරන්නේ. ඒකයි තියෙන්නේ. ඒක පුළුවන් තරම් CD එකක් අරගෙන මේ දෙන්න. දෙන්න එකට ගහගන්න. තමන්ගේ ඔෆිස් එකේ ඉන්න හැම යාළුවෙකුටම තමන්ගේ උපන්දිනය සමරන්න කියලා එන්න කියලා. නැත්තම් ඔෆිස් එකේ මගේ උපන්දිනය ආද මම උඹලට ඔන්න කේක් ගෙනාවා. කේක් කාලේ වුණා මම උඹලට දෙනවා තෑගක්. උඹලා මට තෑගි දෙන්න ඕනේ නැහැ. මෙන්න මේක තියෙනවා USB පෙන් එකක්. මේ USB පෙන් එක දාලා මුළු පවුලයාත් එකතු වෙලා මේක අහපන්. ඒක ඔෆිස් එකේ ඉන්නවා නම් 20 දෙනෙක් බොස් ගේ ඉඳලා හැමෝටම දුන්නාට පස්සේ 20 දෙනෙක් ඉන්නවා නම් දෙන්නෙක් ඕක ඇහුවනම් ඇති 10%ක අවුට්කම් එකක් බලාපොරොත්තු වෙනවා ඇති. 3 දෙනෙක්ෙන් බනහනවා නම් තවත් හොඳයි. දෙන්නෙක් ඇහුවනම් හොඳටම ඇති. සමහර දාට එකෙක්වත් අහන්න දෙන්න පුළුවන්. කරන්න දෙයක් නැහැ. එහෙම කියලා මුන් නම් මහා සත්පුරුෂය කියලා ආස්වාද කරන්නේ නැතුව ඒ යට කියන්නේ උඹලට මේක අහන්න බැන්නම් ඒක බොහොම හොඳයි. උඹලා දන්නේ උඩ එකෝ වෙන එක දීපන් නැත්නම් ඕක මට ආපහු දීපන් කිසි ප්‍රශ්නයක් නැහැ. තියෝයි කම් වේද දෙයන්. තවන්න කරන්න පුළුවන් දේවල් නේ. ඒක එංගලන්තේ අපි දන්න මහත්තුරු එහෙම කරනවා. ඒක ඒක රටවලදී මේ ස්ථානෙ තියෙන එම් පිලිස් දේ අය එම් පුළුවන් තරමින් ඒ දේවල් කරනවා. මේ මහා ආශ්චර්යමත් සිද්ධි වෙලා තියෙනවා. මිනිස්සු බනහන්න පටන් අරගෙන. ඒ ගොඩාක් මිනිස්සු අපි මේ වාහනයකට නැග්ගම වාහනේ ස්ටාර්ට් කරපුවම හොගාලා බණ යන්නේ. ඒ කියන්නේ තමන් යන්නේ කොහෙද? අර වාහනයක් වගේ යානයක් කරගෙන තියෙන ධර්ම. යන හැම මොහොතකම වාහනේ යන ගමන් ධර්මය අහා යන්නේ. දැන් ඕස්ට්‍රේලියාවෙ ඉන්න අපේ මහතුරු කීප දෙනෙක් ලෑස්ති වෙලා ඉන්නවා. CD ලක්ෂයක් බෙදලා දෙන්නේ ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ තියෙන ආරේ මෛත්‍රී කර්මස්ථානේ. මොකද මම දවසක් ඔස්ට්‍රේලියාව ගිය වෙලාවේ මේ මහත්යත් එක්ක යනකොට මේ මහත්යගේ වාහනේ ස්ටාර්ට් කරනකොට මේ වගේ යන්න ගත්තා. මම කිව්වා බොහොම හොඳ වැඩ පිළිගන්නේ මේ කරලා තියෙන. ඒ වෙලාවේ මේ මහත්යට අදිස්ථානියක් ආවලු මේ මම ඒ කටින් ඒ ටික කියපු නිසා. ඒ ආරේ මෛත්‍රිය ත්‍රිවිධ රත්නේ වන්දනාවත් එක්ක ආරේ මෛත්‍රිය CD එකකට ගහලා DVD නෙමෙයි CD එකකට ගහලා වාහන පාවිච්චි කරන අයට බෙදන්න. එතකොට සිංහදෙනි උදේ පාන්දර වාහනෙට නැගලා තමන් වැඩ පොරට යනකම් ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ ශ්‍රවණය කර කර තමයි යන්නේ. ඉතින් එතන වාහනේ යනකොට ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ යනකොට පිංගුදින ඉතින් ඉස්සරහා වාහන ඔක්කොම ඇවිල්ලා පොලිමේ තියෙන ට්‍රැෆික් තියෙනවා. ඔය ඒක දිවත් ඒ අයත් එක ගැටෙන්න හිතෙන්නේ නැහැ. ඒ දකින දකින අයට හැම කෙනාටම හිතෙන්නේ නිබ්බහන පරම සුඛයෙන් සුඛිත තර වේවා, දෘෂ්ටිය දුරු වේවා, දෘෂ්ටිය ඍජු වේවා, සම්මාදිට්ඨික වේවා කියලා තමන්ට හිතන හැමදෙස්සම අනේ මේ මේ දෘෂ්ටියේ තියෙන ප්‍රමේයක් නිසා නේද මෙහෙම වෙන්නේ කියලා. ඉතින් එහෙම කරන වැඩ පිළිවෙලක් තියෙනවා. ඔබට කරන්න පුළුවන් ප්‍රමාණයෙන් ඔබ කරන්නේ, එයාට කරන්න පුළුවන් ප්‍රමාණයෙන් එයායි කරන්නේ. මේ සියල්ල සාසනීයට අවසානයි. සාසනීය රකින්නවා කියලා දැඩි අදිස්ථානයක් ගන්න. ඔබගේ මුතුන් මිත්ත මේ සාසනීය රැක්ක නිසා තමයි අද අපි සාසනෙන් ප්‍රයෝජනයක් ගන්න. ඒක නිසා පින්විතේ සාසනීය රකින්නවා කියලා අස්තිර අදිස්ථානයක් කරගන්න. මේ ත්‍රිපිටකය අපේ අතටපත් උනේ පින්විතේ ලේ දහඩිය ඔස්සේ ඇවිදින්න. ජීවිත මේ ප්‍රාණයන් ඔස්සේ තමයි මේ ත්‍රිපිටකය අපේ අතටපත් වෙලා තියෙන්නේ. මහා උත්තම පිරිසක් නිවන් දකින්නක පැත්තක තියලා ත්‍රිපිටකය ආරක්ෂා කරගන්න දැඩි අරගලයක ඉඳලා හිටපු කාලයක් තිබුණා. බැමිණි ඉතිහාස ආය කාලේ හැම පින්විතේ මේ මහා දුර්භික්ෂේ උදා වුණාට පස්සේ මුඛ පරම්පරාවෙන් තිබිච්ච ත්‍රිපිටකයේ තියෙන රහසිගත රහසෙන් කටින් වචන පිට කරන්න බැරුව රහසෙන් තමයි අනිත් කෙනාට කිව්වේ. මූණ මූණ කිව්වේ මේක රැකගන්න. ඒ මට්ටමත් තිබිලා තමයි අන්ති වෙන ග්‍රන්ථාරූඪ කරන්නේ. පලාතගෙන තිබුණ එක ත්‍රිපිටකය. සොලියෝ ලංකාවට ආවට පස්සේ ඕනින්නේ ත්‍රිපිටකය පුච්චලා අලු කරලා දාන ඔක්කොටම කලි. මොකද අරහතුන් වහන්සේලා ලෝකෙ බිහි වුණොත් උන්ට කරදරයි මේක ආක්‍රමණය කරගන්න. ඒ ත්‍රිපිටකයේ පුච්චලා අලු කරන්න එනකොට සිංහදෙනි මේ පන්සලක් වනසන්න එනකොට ත්‍රිපිටකයේ සිවුරු වාසේ හංගගෙන හාමුදුරු ටික දුවන ඇරි සිහි කරලා බලන්න හැම මොහොතකම. ඒ උත්මය දුර හෙලි පාරවල් කාලා දුනුීතල පාරවල් කාගෙන ඇද වැටෙද්දි ජීවිතේ ගියාවේ කියලා බඩගාගෙන ගම්මානෙකට ගිහිල්ලා ත්‍රිපිටකයේ තව කෙනෙක්ගේ අතට පත් කරලා මැරිලා වැටිච්ච අවස්ථාව බලන්න. ත්‍රිවිධකයේ දීපං කියලා කොඳු වැට කැඩිල යනකම් ගහන හැටි බලන්න දීපත් කරගන්න. මේ මහා උත්තමයන්ගේ කරපිටින් තමයි මෙතන මේ ත්‍රිපිටකය අපි අතට ආවේ, මේ සාසනය අපි අතට ආවේ. සාසනය කියලා කියන්නේ ගල් බැමි නෙමෙයිනේ. සාසනය කියලා කියන්නේ මේ මාර්ගය. මේ නිවන් මඟ. ඉතින් මේ නිවන් මඟ පාසක් කරගන්න උත්සාහ කරන්නේ හැම කෙනා මේ වගේ මේක තව කෙනෙකුට දෙන්න. කුලල් කා ගන්න යන්නේ නැතු. එක එක හාමුදුරුවන්ගේ සිවුරු පොටේ එලිලා කුලල් කා ගන්නවා කට්ටිය. ඔබ නම් ඒ මට්ටමට වැටෙන්න එපා. මගේ සිවුරු පොටේ එහෙම කාටවත් දෙන්නේ නැහැ. මගේ සිවුරු පොටේ එල්ලෙන්නේ. තථාගතයන් වහන්සේගේ සිවුරු පොට තමයි දීලා තියෙන හැම කෙනාටම එදිලා යන්න. ඉතින් ඒක නිසා පින්වතුනි අරහාඳුරු හරි මේ හාඳුරු වැරදි මේ හාඳුරු හරි අරහාඳුරු වැරදි කී කී නැතු ඒ හාඳුරුවන්ගෙන් ගන්න ටික ඒ හාඳුරුවන්ගෙන් ගන්න මේ හාඳුරුවන්ගෙන් ගන්න ටික මේ හාඳුරුවන්ගෙන් ගන්න අර දේශක මහත්තයෙන් ගන්න ටික ඒ දේශක මහත්තයෙන් ගන්න අර උපාධිකාවකින් ගන්න ටික ඒ උපාධිකාවකින් ගන්න අරගෙන තමන්ගේ නිවන් මඟ සකස් කරගන්න කාට කත් ඇටත් වැඩක් නැහැ අන්තිමට තමන් නිවන් දැක්කේ නැහැ මේ ටික මේ විදිහට කරගමු අවසාන අවවාදයක් මනාකොට සිහිපත් කරගන්න මේ ශාසනය ඔබ රැක්කේ නැත්තම් පින්වතුනි මේ ශාසනය රැකගත්ත මහ උත්තමයන්ගේ සාපයට ලක් වෙනව නිකා. ඒක ඔබේ මහඟු යුතුකම. මම මේ කියන්නේ මේ ඉතරයි ඉංග්‍රීසි දෙක විතර නෙමෙයි ලක්ෂ ගානක් පිළිත බණහන අන්තර්ජාලය ඔසේ හැමෝටම මේ කියන්නේ. තමන්ද කරන්න පුළුවන් උපරිම මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කරන්න. මාර්ගඵල සංඛ්‍යාත සම්බුද්ධ ශාසනය. මේ අධිගමේ වැහෙන්න දෙන්න එපා. ආර්ය ආර්ය උත්තමයන්ට පුළුවන් තරම් ප්‍රතිපහසුකම් සම්සර දෙන්න. එයයි දෙක කටයුත්ත කරගන්න. ආර්ය උත්තමයන්. ආර්ය උත්තමයන් කියන්නේ නිවන් දකින්න උත්සාහ කරන මහ පිරිසට. ඉස්සරහට එයයි වැඩි වෙයි. දැන් ටිකක් අඩු වුණා. තව තවත් ඉස්සරහට එයයි වැඩි වෙයි. එයයිට පුළුවන් තරම් ප්‍රතිපාදකයන් සලසන එයයි ආරක්ෂා කරගන්න. ඒ උත්තමයන්ට ඒ ගමන යන්න ඉඩ දරලා දෙන්න. ඒවා තමයි පින්දුනේ ඒ කාලේ හිටපු රජවරු කදේ. ඒක තමයි සාසනය ඒක කරන්නේ. ඔබ එතනට එනකම්. ඔබ එතනට ආවට පස්සේ තව පිරිසක් ඔබටත් ඒ ටික කරලා දෙයි. එහෙනම් මේ විදිහට කටයුතු කරගෙන යන්න. එහෙමනම් පින්වතුනි. ඉතින් මේ කරුණා සාසනයේ ඔස්සේ දැන් මේ වැඩේ කරගන්න බැරුව මේ වැඩේ මේ විදිහට අවවාද අනුශාසනා දෙද්දී ඒව කනකටවත් ගන්න නැතු. ඒ වහන්නේ නැතුව ඒ ගිය පිරිසක් ඉන්නවා නම් අන්න ඒ පිරිසට දැන් ඉතින් අභාවේ තැන් වල ඇති ඒ පිරිසව ගොඩ ගන්න වැඩ පිළිවෙල කටිය දෙන්න ඕනේ. පව් ඒ මිනිස්සු. මුලින්ම ඒක අහුවේ නැහැ. අහලා ධාරණය කරගත්තේ නැහැ. දැන් මෙරිලා පෙරේති වෙලා ඉන්නවා. ඉතින් ওই පිරිසව ගොඩ ගන්න පුළුවන් නම් ඒකත් බොහොම හොඳයි. ඒ නිසා ඒ ආවත් සිහිපත් කරලා යාට පින් අනුමෝදන් කරන ක්‍රම මේ දෙන සීරුම් දෙනා සම්බන්ධ වෙන්න. හොඳයි පින්තුනි එහෙනම් පළමු කොටම සිහිපත් කරගන්න. තථාගතයන් වහන්සේ විසින් දේශනාකට වදාළ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ශ්‍රී සද්ධර්මය ලෝකේ පුරා ප්‍රචාරය කරන්නා වූ උතුම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස ඒ වගේම පින්තුනි මේ සද්ධර්මය අවබෝධ කරගෙන නිවන් මඟ පසක් කරගන්න යන්නා වූ ඒ උතුම් පිරිසත් සිහිපත් කරගෙන විසින් දැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ආ කෙරෙහි පිහිදුල පතුල් හරි නියපින් විහිදී පැතිරී යාමින් මේ උතුමියොත් මේ ශ්‍රී සම්බුද්ධ සාසනය තුල දීම මේ අත්බැවිය තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කළා. ඒ වගේම නිගුතුරි මොහොතකර සිහිපත් කරගන්න සදාගතයන් වහන්සේ විසින් දේශනා කර වදාළ නිචේ ශ්‍රී සද්ධර්මයේ මුග පරම්පරාවෙන් පවත්වගෙන ඇවිදිලා මාතලේ අලුලෙන් විහාරදී ත්‍රිපිටකයේ ග්‍රන්ථ ආරූඪ කළා. තමන්ගේ පණ දෙවන කොටගෙන තමන්ගේ ජීවිතය පුදාගෙන ත්‍රිපිටකය ආරක්ෂා කරගෙන ආවා වූ ඒ උතුම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් කෙරෙහි සිහිපත් කරගෙන විසින් දැස් කරගත්තා වූ සීනු පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ආකාරයට විහිදුල පතුල් හරිනේ පින් විහිදී පැතිරී යාමෙන් ඒ උත්තමියොත් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා යට පින් අනුමෝදන් කරා. ඒ වගේම පින්තුනි මොහොත කර සිහිපත් කරගන්න දසදහසක් ලෝක ධාතු ඉදලා මේ ස්ථානයට ආවා වූ සීරුම දිව්‍ය බ්‍රහ්මාදීන් ඒ වගේම තමන්ගේ ඊෂ්ඨගාමි දේව දේවතාවුන් ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරහත් කාලයක් ආරක්ෂා කරගත්තා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිළ චිරහත් කාලයක් ආරක්ෂා කරගත්තා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්ද්‍රසේකර ප්‍රජාපති ආදී මේ සීරුම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීනු පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ආකාරයේ පීදුල පතුල් නරණී පිං වීදී පැතිරී යාමෙන් ඒ දෙවියන්ගේ දේවානුභාවය වැඩි වේවා ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා බලාපොරොත්තු වන්නා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරා. ඒ වගේම පින්තුනි මොහොතකට සිහිපත් කරගන්න තම තමන් නමින් ජම්මාන්තරගත වන දෙදුනා වූ සීලම ඥාති මිත්‍රාදීන් තමන්ගේ අම්මා තාත්තා දුව දරුවෝ ගුරුවරු ස්වාමි දරුවන් ස්වාමීන් දේවයන් සේවක සේවිකාවන් ඒ වගේම මේ මහා යුද්ධයක් තිබිච්ච කාලෙක මේ පන්ලෝකියා වූ සතුරෝ මිතුරෝ ඒ සිළු දෙනාවත් සිහිපත් කරගන්න. ඒ වගේම පිටුදුනේ මේ අද්දවි විතරක් නෙමෙයි මේට කල්පනා මේකක් ඇතුළත තමන්ට අම්ම වෙච්ච තාත්තා වෙච්ච ගුරුරු ඥාති හිත මිත්‍රාදීන් වෙච්ච ඒ සිළු දෙනාවත් සිහිපත් කරගෙන ඔබ සින්දස් කරගත්තා වූ සීනු පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ අය කෙරෙහි විහිදුල පතුල් හරිනේ පිං විහිදී පැතිරි යාමෙන් ඒ අත් යම් කිසිය බහ විස්ථානයේ කිනවනම් ඒන් අතු මිදේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් සැන් සීම ලබත්වා කියලා සාදු කියලා යටත් පිං අනුමෝදන් කරා. ඒ වගේම පිටිදී මොහොතකට සිහිපත් කරගන්න මේට කල්පනාවක් ඇතුළේ තමන් විසින් අවද අසාධාරණට ලක් කළා තමන් කිරි වෛරයෙන් ක්‍රෝධයෙන් පසු විලා මැරලා ගිහිලා අදෝබෝ මරණව කපනව කොටනවා කියාගෙන මනුස්ස වේසෙන් හෝ අමනුස්ස වේසෙන් හෝ සත්ව වේසෙන් හෝ පැමිණිලා අදෝබෝ ආර්ය ගමනට බාධා පවනවා ලෞකික ජීවිතයට බාධා පවනවා අන්‍ය සිළු දෙනාවත් සිහිපත් කරගෙන ඒ අයටත් මේ පින් විහිදුල පතුල හරණේ මේ පින් විහිදී පැතිර යාමෙන් ඒ අය අභව ස්ථානයෙන් අතු මිදේවා සම්යද්දුස්තික වේවා අජරාමර සංඛ්‍යාත නිවෙනින් තැන සීම ලබත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරා. ඒ වගේම පින්වදින මොහොතකට සිහිපත් කරගන්න ජීවතුන් අතර ඉන්නා පිළිත් විශේෂයෙන්ම පින්වදින මේ ස්ථානවල විහාරාධිපති ස්වාමීන් වහන්සේලා සහ විහාරාධිකාරී ස්වාමීන් වහන්සේලාවත් සිහිපත් කරගන්න. ඒ වගේම මේ ස්ථාන භූමි පූජා කලාව යම් කිසි දෙයක් ඉන්නවා නම් ඒ සිදු දෙනාවත් සිහිපත් කරගන්න. ඒ වගේම පින්වදින තමන්ගේ ජීවතුන් අතර ඉන්නා වූ අම්මා තාත්තා දුව දරුවෝ ස්වාමි දරුවන් ස්වාමි දිනන සේවක සේවිකාවන් රට පාලනය කරන පිරිස. ඒ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ ප්‍රචාරය කිරීම උදෙසා අතින් දෙන්නා වූ අපේ අපේලා කටයුතු කරන්නා වූ දාන තමන්ගේ ධනෙ යම් ප්‍රමාණයක් මේ සාසනය වෙනුවෙන් හරි වියදම් කරන්නා වූ ඒ තිරුන් පිරිසිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීම පුණ්‍ය ගංගා කුතුල ගංගා එයා කෙරෙහි විහිදුල පතුල් හරිනේ පිං වී දීපති රියාමෙන් එයාට යම් කිසි ග්‍රහ අපල උපද්‍රව දෝසාන්දකාර තියෙනවා නම් ඒ සිළු දෝසාන්දකාරයන් ගතා දූරින් භූත වේවා යක්ෂ ප්‍රේත විසාද මලගිවල කුම්භාණ්ඩ ආදීන් වැඩි ප්‍රමිනියා වූ දෝසාන්දකාර තියෙනවා නම් ඒ සිළු දෝසාන්දකාරයන් ගතා දූරින් භූත වේවා අස්වාකට වාහෝ වහා ඕල් දෝ චක සංකා දෝසාන්දකාර තියෙනවා නම් ඒ සිළු දෝසාන්දකාරයන් ගතා දූරින් භූත වේවා මේ ත්‍රි සම්බුද්ධ සාතනිය තුලදීම නিত্য මංගල කර්ම සුන්දර අමෘතමා නිර්වාණ ශාන්තිම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා යට පින් අනුමෝදන් කරා. ඒ වගේම පින්විතින මොහොතකට සිහිපත් කරනවා දුව මේ ස්ථාන දෙවිලා සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කලින් යම් කිසි ආහාරයකින් පානයකින් සන්තරපන වෙනවා ලැබුණා වූ ශරීර ශක්තිය ප්‍රයෝගී කරගෙන සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ නැති මාර්ගඵල අවබෝධ කරගන්නේ නැති එවනම් ඒ ආහාර පාන සකස් මිලා එදා යතති දින වැවමන සකස් කළා එන වීල් සකස් කළා කුඹුරු වකුල ගයන් කපල පාගල ආහාරයක් වශයෙන් ඔබේදර පිළිම ගන්නවා අපකපල කටයුතු කළා යම් කිසි පිළිසක් ඉන්නවනම් අන්නේ සිළු දෙනාවත් සිහිපත් කරගෙන විසින් දැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරෙහි පිහිදුල පතුල් හරිනේ පිං විහිදී පැතිර යාමෙන් එයාත් යම් කිසි අභව විස්ථානයේ කිනවනම් එයින් අතු මිදේවා අදිරාමන සංඛ්‍යාත නිවෙනින් සැන සීම ලබත්වා කියලා සාදු කියලා යට පිං අනුමෝදන් කරන්න. ඒ වගේම පිංතුලි මොහොතකට සිහිපත් කරගන්න දු මේ ඡන්ද විදින සද්ධර්මයේ ශ්‍රවණී කරද්දී මේ ස්ථාන භූමි පූජා කරපු නිසා ඔබට සද්ධර්මයේ ශ්‍රවණී කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා නම් මේ ස්ථාන භූමි සමසතු කරලා පූජා කළා වූ යම් කිසි තිරිසක් ඉන්නවා නම් ඒ සිළු දෙනාවත් සිහිපත් කරගන්න. ඒ වගේම මේ ස්ථාන මුල් භූමිවල මුල් පදිංච කරවන ඉන්නවා නම් ඒ සිළු දෙනාවත් සිහිපත් කරගන්න. ඒ වගේම මේ ස්ථාන භූමිවල වාසය කරන්නා වූ මේ පන්සල්වල වාසය කරන්නා වූ ඒ විහාරාධිපති ස්වාමින් වහන්සේලා සහ විහාරාධිකාරී ස්වාමින් වහන්සේලා ඒ වගේම මේ ස්ථාන භූමිවල වැඩ සිටියා වූ යම් කිසි උත්තම තිරිසක් ඉන්නවා නම් ඒ සිළු දෙනාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීනු පුණ්‍ය ගංගා කුතුල ගංගා එයා කෙරෙහි පිදුර පතුල හරිනේ. ඒ වගේම පින්වතුනි මේ ස්ථාන භූමි ගොඩ නැගීමේ ලාගඩලක් ගන්න මේ ස්ථානවල ගහලා බඳලා කරන සකස් කළා වූ යම් කිසි පිරිසක් ඉන්නවා මේ රුක්සයක් හරි රෝපණය කළා වූ යම් කිසි පිරිසක් ඉන්නවා නම් පාරක් තොටක් හදන්න වැඩ පිළිලක් කරා වූ යම් කිසි පිරිසක් ඉන්නවා නම් අන්න ඒ සිළු දෙනාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීනු පුණ්‍ය ගංගා කුතුල ගංගා එයා කෙරෙහි පිදුර පතුල හරිනේ. පින් විහිදී පැතිර යාමෙන් එයත් යම් කිසි අභව විස්ථානයක ඉන්නවා නම් ඒ ගත මෙදේවා අජරාමන සංඛ්‍යාත නිවෙනින් සැන සීම ලබත්වා කියලා සාදු කියලා යට පින් අනුමෝදන් කරා. ඒ වගේම පිළිදින අවසාන වශයෙන් සිහිපත් කරනවා දු මේ ස්ථානෙට වෙනකොට මේ මම්මාවත් මනාකොට සකස් වෙලා තියෙන නිසා යාන වාහන මනාකොට සකස් වෙලා තියෙන නිසා පහසුවෙන් මේ ස්ථානවලට එන්න ලැබෙන්නේ නැති. ඒ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ පටිගත වෙලා නැවත නැවත ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ වගේම සජීව ලෝකයේ නෝනෑන් කෙනෙකුට සද්ධර්මයේ මේ වෙලාවේ ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙන තියෙනවා. මේ සිළු දේ උදා වෙලා තියෙන්නේ ඉන්දියාඥවතින් සම්බන්ධ පිළිසක් සහ එයාගේ යන්තේ වාසික පිළිසක් ඉතින් ලෝකෙ දීප දායාද නිසා මම එදායාද ප්‍රයෝගික නිවන් දකින්න යන ඔබ දෙන පිණේයට අනුමෝදන් වෙන කැපා. එමන එයාවත් සිහිපත් කරගෙන විසින්දත් කරගත්තා වූ සීනු පුණ්‍ය ගංගා කුසල ගංගා එයාගේ පිළිසුර පතුල ළඟ නීති නී දීප ත්‍රියාවෙන් එයාත් යම් කිසි අභව විස්ථානෙ කිනවනම් එයින් අත මිදේවා දෘෂ්ටි ඍජු වේවා අජරාමන සංඛ්‍යාත නිවෙනින් සැන සීම ලබත්වා කියලා සාධ්‍ය කියලා යට පින් අනුමෝදන් කරා. එමනම් පින්තුනි බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා, බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා, දානමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගත්, ඒ කරගත්තා වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්බාර ධර්මයන්ගේ බල මහිමෙන් මේ මෙහි මන්දුතුල රක්තගන්නේ මහරහතන් වහන්සේලා බිහි වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේ මේ කරගත්තා වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්බාර ධර්මයන්ගේ බල මහිමෙන් ඔබ සියලු දෙනාටම මේ සිං සම්බුද්ධ සාසන තුලදී නිත්‍ය මංගල පරම සුන්දර අමෘතමා නිර්වාණ ශාන්තිය සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. නිබ්බාන පරම සුඛයෙන් සුකිත තරවෙත්වා රාගගින්නෙන් මිදෙත්වා ද්වේෂගින්නෙන් මිදෙත්වා මෝහගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිත තරවෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිත තරවෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිත තරවෙත්වා.